සීදී පට මගින් බොහෝ ප්‍රමාණයක් සද්ධර්මය ශ්‍රවණය කළ තියෙන නැතිවම කටහනටනම් හිතෙන් නැති අවුරුදු හැට හැත්තාව ඇැදිිය නේද නැතිදන ඒ යුගේ ඉවරයි. වයසතක ගිහිල්ල පන්සල් වලට හේතු වෙන කාල ඉවරයි. දැන් නිවන් දකින කාල තරුණයෝ තරුණියෝ නිවන් දකින කාලය. මහ විශාල සංඛ්‍යාවක් පැවිදි වෙලා මේ තථාගත ශාසනය පූර්ණය කරන කාලේ ඇවිල්ලා තියෙනවා. ඔබට අවුරුදු 5000ක් කරනකොට පේන දේ ඔබගේ ගමේ ඉන්න 10%ක් විතර කර්මසංගේ පැවිදිලා තියෙනවා. මහරහතන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් මේ ලංකාදීපේ වැඩ සිටිනවා. පින්වතුනි දුටුගැමුණු රාජ්‍යයේ යුද්ධයට යන වෙලාවේ රහතන් වහන්සේලා 15000 වහන්සේ ඉදිරියෙන් ගියා. දේහන රහතන් වහන්සේලා ලක්ෂ ගන්නේ මේ නීමත පහළ වෙන්න ඕනේ නේද? ඒක නිසා පින්වතුනි හැබැයි රහතන් වහන්සේලා පහළ වෙන්නේ ඔබ තුලින්. අන්න ඒක හොඳට මතක තියාගන්න. රහතන් වහන්සේලා වානයනය කරන්න බෑනේ කොහෙවත්. රහතන් වහන්සේලා අහසින් වැටෙන්නේ නැහැනේ. ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඔබ තුලින් තමයි සද්ධර්මය අවබෝධ කරගත යුත්තේ. ආන්ගේ අවබෝධය තුළ ඔබ තමයි ඒ තීරණය කටයුතු කරන්නේ. මම මේ භව ගමන කෙලවර කර ගන්නවා කියන්නේ. කොහොමද ඒකට අවස්ථාව උදා වෙලා තියෙන්නේ? ඒක හොඳ ආකාරව පැහැදිලි දෙන්නේ ඒකට අවස්ථාව උදා වෙලා තියෙන්නේ කියලා. මේ සාරම සද්ධර්මයේ ඔස්සේ අපි අනුභවත් පැහැදිලි. මොකද හේතුව මහා උන්දැක දැන් දැලිලා තියෙනවා මේ වැඩි මහා උන්දැ නොයෙක් ආකාරයෙන් කෙනෙල්ලිකම් කරන්න පටන් අරන් තියෙන්නේ දැන්. මං හිතන් හිටියේ නෑ මහා උන්ද මේවට සම්බන්ධ වෙයි කියලා හිතෙන්න. මොකද මගේ ශාස්ත්‍රුන් වහන්සේට කෙනෙහිලිකම් කරන්න ආපු මහා උන්ද අපි වගේ සොච්චන් අයද කෙනෙහිලිකම් කරන්න එයි කියලා හිතන් අමාරුයිනේ. නමුත් දැන් තේන්න තියෙනවා සිංහතුනි විවිධාකාරයේ මහා උන්දගේ ශක්තියම දාගෙන පෘථග්ජනේ මේ පෘථග්ජන පිළිසම ලෑස්ති කරගෙන ඒකම දඩමී මා කරගෙන දැන් මහ උන්නේ අපිට ටිකක් හරදර කරන මට්ටමක් යන හැම ඇවිල්ලා තියෙන්නේ මේ වැඩ කටයුතු එහෙම කරගන්න. ඉතින් ඒක අපි බොහොම සන්තෝෂයෙන් බාර ගන්නවා. මොකද හේතුව මහ උන්නේ බය වුණානේ පළවෙනි වතාවේ. ඒ වතාවේ පෙරදිලා අයින් වුණා. ඊට පස්සේ සන්තෝෂයෙන් හිටියා. හරි දැන් යට ගියා තමයි. දැන් ඉතින් ආයෝක එන්නේ නැහැ කියලා. නමුත් සිංහදලින් අනාදිමත් සංසාරයේ ඉඳලා ශාස්ත්‍රුන් වහන්සේලාගේ නිර්දේශන අරගෙන මේ සම්බුද්ධ ශාසනය නගා සිටිනවා කියලා අරිහතුන් වහන්සේලා මේ ලෝකයේ විහිදී උදෙසා කටයුතු කරනවා කියලා ඔබ අපි සියලු දෙනාම ගත්ත නියත විවරණ තියෙන කල් මහ උන්නත හරි ඔබ කරන්න හම් වෙන්නේ නැහැ. අන්තිම පණ බොන්නේදී හරි මේක කරලා ඉවර කර ගන්න පුළුවන් නේ. මොකද නියත විවරණයක් ලැබුණා නම් දෙන්නේ මේ කාන්තෙන් ඔය කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. අපි සමාධි ක්‍රමවේද වලට දැකලා තියෙනවා සිංහදෙනි මේ මහ උත්සවයේදී නියත නිවර්ණයක් ලබපු ලක්ෂ සංඛ්‍යාත ජනකාය මේ කාලේ දිවි දෙනවා කියලා. ඒ ගැන හරියට විස්තර ඉදිරි කාලවලදී කියන්න. නමුත් දැන් සමාධිගත ක්‍රමවේද වලට හෙළීගෙන යන කරුණක් තමයි මේ කියන්නේ. ලක්ෂ සංඛ්‍යාත රහතන් වහන්සේලා දිවි දෙන්න ඕනේ. මොකද එදා මේ නියත නිවර්ණේ ගන්න වෙලාවේදී ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නියත නිවර්ණ අරගෙන තියෙනවා. ඉතින් මේ වෙනකොට ඒ කීප දෙනෙක්ම ඒ සම්බන්ධව ඒ සමාධිගත වෙන පිරිස ඒ සම්බන්ධව දැකලා අපි සමග කතා කරලා තියෙනවා. ඉතින් එහෙනම් මේ කර්තව්‍යය සිද්ධ වෙනවානේ. ඒකදනේ සද්ධර්මයේ ශ්‍රවණය කළා පැවිදි වෙන්න ආව නේ බුදුහාමුදුරගේ කාර්යය. ඒක සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය වෙනකොට බොහෝ පිරිසක් පැවිදි වෙනවා. බුදුහාමුදුරගේ කාලේ වෙච්ච දේම මේ දැන් කාලෙත් වෙන්න පටන් ගන්න තියෙනවා. සද්ධර්ම දේශනාවක් අවසන් වෙනකොට අඩුම තරමේ 10 දෙනෙක් 20 දෙනෙක්වත් පැවිදි තීරණය කරනවා. ඒ පැවිදි තීරණය කළ සමන්ති තියෙනවා නම් පොඩි පොඩි වගකීම් ටිකක් ඒ ටික ඉස්ත කරපුව ගමන් එන්න වැඩ පිළිවෙල සකස් කරගන්න. එහෙනම් මේ ආවට්ටණී මායාව නැවත ඉපදිලා නේද? මොකද්ද නිගදින සදාගතයන් වහන්සේ දෙවිච්ච ආවට්ටණී මායාව? මිනිස්සු බැලුවනේ සදාගතයන් වහන්සේ ද ආවට්ටණී මායාවක් තියෙනවා ගියාට පස්සේ කැරකිලා අහු වෙනවා කියලා. මොකද්ද නිගදින මේ ආවට්ටණී මායාව? සද්ධාන සතාගතයන් වහන්සේ දේශනා කරපු සත්‍යර්මයේ ලෝකේ යථාර්ථය මුලාවට පත් වෙලා ඉන්න කෙනෙක් ලෝකේ යථාර්ථයට වැටෙච්ච ගමන් තින්නතු එතනින් එහා දේ කෙනාගේ මේ වැඩේ කරගෙන ඉවර කරනවා මිස මේ මුලාවෙන්න සංසාරේ යන්නේ නැහැ එක මොහොතක්. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඔබට මතක ඇතිනේ පොඩි කාලේ ඔබ අසුචි පැලුවා අසුචි ටිකක් අරගෙන ඔබ තල තල ඉතිහා මතක ඇදෙන්න. නමුත් ඔබ අසුචි බව තේරුම් ගන්න දවස ඉඳලා අද මේ දක්වා එකම එක දවසක්වත් රහසින්වත් අසුචි රැළියේ නැහැ නේද? අසුචි ටිකක් පාරේ තිනව දැක්කොත් එහෙම එහෙම උඩින් බැලලා යනවා මිසක් පැත්තෙන් අයින් වෙලා යනවා මිසක් කවදාවත් ඒක පාගන්න ගියේ නැහැ නේද? නේ. හැබැයි පොඩි කාලේ ඔබ දමාගෙන තැන්නුවා. ඕක තමයි දෙකදෙන යථාර්ථය. නොදන්නා කව නිසා අපි බොහෝම ඇලුම් කරන දේවල් තියෙනවා පිටින්. ඒක ගැන හරියට දැනගත්ත ගමන් සංගල පහතල දාන වේ. ඔය මුලාවටපත් වෙලා තමයි අපි මේ ලෝක සත්‍යෙත් දෙක ගැටි ගැටි මේ ලෝකේ සංසාරේ යන්න හදන්නේ. ඔය මුලාවේ නිදහස් වෙන්න ගමන් ඒක අදියක්වත් මේ සංසාරෙ ඉඳින්න තියන්න ඕනේ නැති බව Tamanට වැටහෙනවා. ඉතින් ඒක ගැන කරුණු කාරණා කතා කරන්න තමයි අද අපි මේ රැස් වෙලා ඉන්නේ. ඉතින් අපි බොහෝම සතුටින් තමයි ඉන්නේ මේ මොහොතේ. මොකද හේතුව බොහෝ බාධක තියෙනවා. බොහෝ බාධක තියෙනවා. හෙලීම මහ වුණාගේ වසකෙට වැඩිචා ඉන්නවා. අපිට පින්නදෙනි තථාගතයන් වහන්සේ ඉන්නවා. එදත් දින තථාගතයන් වහන්සේ අදත් දින තථාගතයන් වහන්සේ. ඒකේ කාන්තේක සිද්ධ වෙනවා. ඉතින් මේ වාදක කොහොම වැඩි? ඔය ධර්මයේ ඔබයි ආරාමයේ අපි ඉදි කරගෙන යනවා. පැවිදි වෙන ඉන්න තරුණ බිරිඳ බලාගෙන ඉන්නවා ගස්කල් යන හරි දෙක කරගෙන. එච්චරයි. මොන වාදක යාවත් ගස්කල් ටික ගලවලා දාන්න පුළුවන්ද? කාටවත් පුළුවන් ද ගස්ටි ගුදුරලා දාන්න ඔක්කො? නැහැ. ඉතින් ගහක් ගලක් කැටි ඉඳගෙන මේක කරගන්න පුළුවන්. පින්න පාදිකව දන්තිකව යන්න පුළුවන්. එහෙනම් බිමුදුනි මේ යන ගමන මේ භවයේ උදුරන්න යනවා මිසක් රැස් කරන්න යන ගමනක් නෙමෙයි. අපි රැස් කරමු සියලුම ධනෙ සාසනයට පූජා කරලා. ඒක තමයි ආරාම විහාර කරවන්නේ. ඔබගේ ධනෙ සාසනයට පූජා කරලා කරන්න පුළුවන් හැටි වගේ ආකාරයේ. ඒම ප්‍රයෝගී කරගෙන ඉතින් අද මේ සාසනයේ කටයුතු සඳහා මේ දේවල් ඉදි වෙනවා. දේවන මහන්දගේ පිරිසකින් බාධා එනවා ඕනේ තරම්. ඉතින් ඒවා ඉතින් ගණන් ගන්න දෙයක් නැහැ. මම අපේ පිරිසට කියලා දෙන්නේ හැමදෙස්සෙම පලිහක් අතේ තියාගන්න කඩු අතර ගන්න එපා. ඇයි? තථාගතයන් වහන්සේ කරුණේ ඉතින් කඩුව නැහැ තියෙන්නේ පලිහ විතරයි. ගහන ගහන එකට පලිහ අල්ලන්නේ. ඉතින් කවදා හරි ගහලා ඔබ නවත්තයි. නවත්තුවේ නැත්නම් ඉතින් ගහලා යයි. මොන කරන්නේ? දේව ගම්මේ හැදීගෙන එනවා. දන්නවනේ සාරව ධර්මයක් කතා කරන්න ගත්තාට පස්සේ සමහර කෙනෙක් කියන ඔන්න ධර්මයේ විකෘති කරනවා. එහෙමත් කතා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඉතින් මෝර ක්‍රියාකාරීත්වයන් සිද්ධ වෙනවා. නමුත් ඔබට තියෙන දිනුතුනි මේ සාසනික නැක්ම නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. මේ සාසනික නැක්ම. තම අවුරුද්දක් කලකට 500කට අධික විසුන් මහන්සියලා පිරිසක් කොහේ ස්ථානයේ ලැබෙන්නේ. ඉතින් මහා විශාල කර්තව්‍යයක් සිද්ධ වෙන්නේ යන්නේ. මේ අපි විතරක් කරන දෙයක් නෙමෙයි. මේ නම් දෙන්නේ ලංකාවේ මේ අය මතු වෙනවා දැන් පටපට ගන්න. ඒ හැම කෙනාටම අපි අනුග්‍රහ දක්වමු. පන්තකම් තුරෙන් 15 වෙනා ගිහිල්ලා කවුරු හරි කෙනෙක් 15 වෙනා මේ සද්දර් මේ හිදල මෙහෙට ගියාගේ නාමද. ඒ කෙනාට අවශ්‍ය සියලු සම්පත් පාදම අපි හදසනවා. පැත්තකින් ඉඳගෙන. සීදී බෙදන්න ඕන නම් ඒ බෙදන්නේ ඔක්කොම කරනවා. ධර්මයේ මතු කරන්න කියන අපි කියන්නේ හැම කෙනෙක්ම. යථා ධර්මයේ මතු කරන්නේ යථා ධර්මයේ මතු කරලා ලෝකෙට නිවන් මඟ දෙසන්නේ හැම කෙනෙක්. තථාගතයන් වහන්සේගේ ධර්ම කියන්නේ නිවන් මඟ. අද ඒක කන්න හදාගත්තට හරියන්නේ නැහැ ඉතින්. තථාගතයන් වහන්සේගේ ධර්ම නිවන් මඟ. නැත්නම් ඉතින් ක්‍රිස්තියානි ආගමයි බුදු දහම අතර තියෙන වෙනස මොකක්ද? නෑ හිතලා බලන්න මම කියන්නේ මේ. ක්‍රිස්තියානි ආගමයි බුදු දහම අතර තියෙන වෙනස මොකක්ද? නිවන් මඟ දේශනා කරන්නේ නැත්නම්. හින්දු ධර්මයි බුදු ධර්මයි අතර තියෙන වෙනස මොකක්ද? ඔය ඔක්කොම එකක් වෙනවනේ නැත්තම්. එහෙනම් මේකෙනි මෙතන තියෙන ආශ්චර්යය තමයි මේ නිවන් මඟ පසක් කර ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ උපත නැති කර ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒකට අනුගත වෙන්නේ නැත්තම් මේකෙනි මොන ආගමෙන් ඇහුවක් කමන්නේ නැහැ ඉතින්. ආයි බෝඩ් අල්ලන්න දෙයක් නැහැ. අපි බෞද්ධ අපි කියන්නේ කියලා. එහෙනම් ඔබ හොදාකාරව තේරුම් ගන්න අද ඔබ මේ ස්ථානයට ආවේ එකම එක කර්තව්‍යයක් උදෙසා. ඒ එකම එක කර්තව්‍ය තමයි තියෙන්නේ මම කොහොම හරි සෝතාපන්න ඵලයටපත් වෙනවා කියන්නේ. දැන් මෙතන ඉන්නවා මට තේරෙන සමහර මූණු දිගට දේශනා හතකට අටකට ආපු අය ඉන්නවා. හොඳයි. ඒක තමයි වෙන්නේ. මං එදා කියපු එකමයි අදත් කියන්නේ. අද උදේ දේශනාවේ කියපු හරේම තමයි මේ දේශනාවේ කියන්නේ. ඇයි? සෝතාපන්න වෙලා ඉන්නක. එහෙනම් මේක අහලා එක දේශනාවක ඇහුවා සෝතාපන්න උනේ නැත්තම් ඊළඟ දේශනාවේ ඇහුවා. මොකද අහන වෙලාවේ මේක කියනවා. මෙනෙහි කරන වෙලාවකත් මේක සිද්ධ කරගන්න පුළුවන් උනත් අහන වෙලාව තමයි හොඳම වෙලාව. අපි මේ මහත්මෙක් මගෙන් දවසක් ඇහුවා ඒක. අහන වෙලාව තමයි හොඳම වෙලාව. මොකද හේතුව මේ විදිහට ධර්මයෙන් ඔබ අහන වෙලාවේදී ඔබගේ අවධානයේ 100%යි මේ තුල තියෙනවා. එතකොට ඔබ සමාධිගත වෙලා ඉන්නේ නේද? තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේදී නිවන් ධර්මයන් පහම එකලෙස යටපත් වෙනවා. සප්ත සම්පෝච්ඡංග ධර්මයන් වර්ධනය වෙනවා කියනවා. හතම එකලෙස වර්ධනය වෙනවා. එහෙනම් බණහනවා කියන්නේ භාවනාවක් නෙමෙයි. භාවනාවෙන් පහකරගන්න යුතු කොටසට තථාගතයන් වහන්සේ දාලා තියෙන පොඤ්ඤංග ධර්මය. එහෙම කළ බුදුහාමුදුරුවෝ කියනවා සත්‍යධර්මයේ ශ්‍රවණය කරන වෙලාවට බොජ්ජංග ධර්මයන් හතම සමසමව වැඩෙනවා කියලා. එහෙනම් දැන් පැය 3ක් 4ක් ඔබ වරදේ ධර්ම දේශනාව ශ්‍රවණය කළොත් ඔබ පැය 3ක් 4ක් භාවනා කළා වගේ නෙමෙයි. බොජ්ජංග ධර්මයන් වැඩුවා වගේ නෙමෙයි. එහෙනම් මේකෙදි පුළුවන් තරම් සත්‍යධර්මයේ ශ්‍රවණය කරන්න. ඔබට යම් අවස්ථාවක් ගෙයි ඔබට සත්‍යදක් වේ පැහැදිලි වෙල මට මේ ලෝකේ කිසිම හරයක් ගන්න දෙයක් නැහැ. අන්නේ මත්තම ඩාවට පස්සේ ඔබ දන්නවා ඔබ සෝතාපන්නයි. එතකොට ඔබ දන්නවා මේ ලෝකේ තියෙන කිසිම දෙයක් නිසා ඔබ කිසිම සත්‍යයකට හානි කරන්නේ නැහැ. ඔබ අදටත් එහෙමද කියලා බලන්න. මේ ලෝකේ තියෙන කිසිම මොකක් හරි දෙයක් නිසා ඔබට තව කෙනෙකුට නිඳා කරන්න අපහාස කරන්න හිතෙනවනේ. ඔබ තාම සෝතාපන්න ඵලෙටපත් වෙලා නැහැ. හැබැයි කවුරු හරි දෙන්නට කිහියක් කියලා කිව්වොත් එහෙම තෝ මරණව අරුණ අපහාස කළේ නැත්තම් කියනවා. අන්න එතකොට අකමැත්තෙන් හරි අරකට අපහාස කරනවා. එතකොට ඒක නාවේ කරන්නේ කැමැත්තෙන් නෙමෙයි. එහෙනම් කැමැත්තෙන් පව කරන්නේ නැහැ සෝතාපන්නය. ඔන්න ඕක හොඳ ලක්ෂණයක් ඔබ කොහෙද ඉන්නේ කියලා හොයන්න. කැමැත්තෙන් පව කරන්නේ. එතකොට ඔබ බලන්න මොකද? රහසින් පව කරන්න පුළුවන් නේ ඔන්න. දැන් ඔබ බලන්න ඔබ මොන වගේ කෙනෙක්ද කියලා. ඔබට රස්සාවේ තමයි එක දෙයක් ඉහළට යන්න ඕනේ වුණා. ඔබට හිතෙනවා නම් ගිහිල්ලා තව කෙනෙකුට විරුද්ධව කියනවා කියන්නේ. එහෙනම් ඔබ තාම සෝතාපන්න වෙලා නැහැ. අන්න ඒකයි තියෙන්නේ. හැබැයි කවුරු හරි පී ආරන්නේ තමගේ දරුවව අරගෙන ගිහිල්ලා මේකව රස්සාවෙන් අයින් වෙනකන් කේලම් කියන බිඳෙන්නේ නැත්නම් දරුවව මරනවා කියලා කිව්වොත් එහෙම ඉති කෙරෙන්න පුළුවන්. හොඳ එතකොට පව කරන්නේ කැමැත්තෙන් නෙමෙයි නමුත් පව කරන්න වෙනවා. එහෙනම් ඔබ බලන්න ඔබ ලෝකයේ දකින්න විදිහ මොකද්ද? මේ ලෝකයේ ඔබ මොනවද සාරයක් දකින්නවද? ලෝකයේ සාරයක් එහෙම දකින්නවනම් තව තීරණ කරන්න දේවල්. තවදුරටත් මේ ලෝකේ ඉන්න සුදුසුයි කියලා එන්නේ හිතෙනවද? මේ බව ගමන නසා ගන්න ඕනේ නැහැ කියලා එන්නේ හිතෙනවද? එහෙමනම් තියෙන්නේ තව සිදුරු තියෙන ඔය සිදුරු ටික හදා ගන්න. එහෙනම් මේ සිදුරු ටික හදා ගන්න හොඳම ක්‍රමය තමයි පුළුවන් තරම් ධර්මයේ කතා කරන්නේ. පුළුවන් තරම් ධර්මයේ කතා කරන්නේ. එහෙමනම් දැන් අද ඔබ මෙතන දැවිදලා තියෙන ඔන්නෝ ඒ කාරණාව ඉස්සර කරගන්න. එහෙමනම් දිවි හිමි මේ මොහොතේ ඉඳලා පින්වදනි මේකට අනුගත වෙලා එක බිന്ദു මාත්‍රයක්වත් වටපිටවන් බලන්නේ නැතුව හොඳා කාරණාව සිහියට අරගෙන මේක අහන්න. ඒ කාරණේ ඔබිනේ ඔබට මේ ස්ථානයේදී මෙතන යන්න කලින් මේ වැඩේ කරගන්න පුළුවන්. සෝතාපන්න පදවිය ලබන්න පුළුවන්. ඒව මේ මහා ඈතක තියෙනව නෙමෙයි. නිහීනයන්ට කුසීතයන්ට නම් මේක වඩන්නේ නැති ධර්මයන් දන්නේ නැති ඔය නිකන් සූත්‍ර දෙකක් විතරක් කඩපාඩම් කරගත්ත කියලා. නිවන් දකින්න බෑ. නිවන් මඟ එකක්. සූත්‍ර තව එකක්. දැන් ගමේ පිරිත් කණ්ඩායමේ ඉන්න මහත්යෙකුට කිව්වොත් එහේ පිරුවන්න පොත් වන්ද කඩපාඩම් කරගන්න. මොනවද ඔය කියලා තියෙන්නේ කියලා අහුවොත් ඔන්නතර ප්‍රශ්නයක් එනවා. සත්ව සංකාරයේහි අට්ඨිය තිහරයද ජීවිතේසි ආයං උච්චතානන්ද සත්ව සංකාරයේහි අනිත්‍ය සංඥා. මේ කියාගෙන යනවා කටපාඩම්. ඇහුවොත් ඒ මොකද්ද ඒ හිමි කියන? ඒක දන්නේ නැහැ. ඉතින් එහෙනම් පදකට ගත්තා නිවන් දකින්න බෑනේ. ඒක. ඉතින් ඔබ මොකුත් දන්නේ නැතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන ප්‍රමාණයක් දැනගන්න. අනිත්‍ය තුලින් දුකේ වටහා ගන්නවා පිළිගන්නේ දුකේ කියන එක මනාවකට වටහා ගත්තා නම් දුක්ඛාරය සත්‍යයට වැටෙනවා නේද දුක්ඛාරය සත්‍යයට වැටෙන්න කෙනා සමුදේට වැටෙනවා සමුදේ මාර්ගයට වැටෙනවා මාර්ගේ සමුදේ නිරෝධයට වැටෙනවා නිරෝධේ මාර්ගයට වැටෙනවා එක ලෙස වැඩි යනවා ඒක දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගන්න විතරයි තියෙන්නේ හැබැයි දැන් ඔය ඔක්කොටම කලින් පිළිගන්නේ අපේ යුතුකමක් තියෙනවා ඒක ඉස්සෙල් කරගන්න ඔබ දන්නවනේ අපිට යුතුකමක් තියෙනවා බුතාගලයන් වහන්සේ ජම්බුද්වීපේ පහළ වුණේ ජන්මුද්වීපය කියන්නේ කොහටද? පෘථුවියට. ජන්මුද්වීපය කියන්නේ මේ පෘථුවියට. ජන්මුද්වීපේශ්වර කියන ත්‍රිවිධකයේ සඳහන් වෙන්නේ සංකීති රජුවා. එහෙනම් ජන්මුද්වීපේ තථාගතයන් වහන්සේ නමක් පහළ වෙන හේතුව තියෙනවා. ඒ තමයි කාම සුගතියේ අවසාන ලෝකය. නිවන් දකින්න පුළුවන් අය ඉන්න අවසානම ලෝකය තමයි ජන්මුද්වීපය කියලා කියන්නේ. එතනින් පල්ලෙහා ඉන්න අය නිවන් දකින්න බැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ නිවන් දකින්න ධර්මයේ දේශනා. එහෙනම් නිවන් දකින්න ධර්මයේ දේශනා කරන්න ආපු මේ මහා උත්තමයා යටම තියෙන කාම සුගතිය තමයි ගිහිල්ලා ඉපදුනේ. හේතුව නිමුදු එතකොට උඩ ඉන්න අයට ඇවිල්ලා පුරුවන් ධර්මයේ ශ්‍රවණය කරන්නේ. හැබැයි උඩ ලෝකයේ බුදුරණන් එහෙම උන්වහන්සේට හොඳයි. ඇයි? ලෙඩ හැදෙන්නේ නැහැ, මොකුත් නැහැ. දිව්‍ය මේ කයක් එහෙම ලබල හිටියනම් හැබැයි අපිට හුලක් නේද? අපිට මේක අවබෝධ කරගන්න පුළුවන්කම නිසා තමයි පිටින්නේ උන්වහන්සේ මේ ලෝකෙ ඉපදුනේ ඇවිල්ලා. මේක තමයි යටමේ. තවත් මනුෂ්‍ය ලෝක තුනක් විතර තියෙනවා. උතුරු හුරු දිවේනේ, අපරගෝ යානේ, බූර විදිහේ ආදී වශයෙන් තියෙනවා. ඒ වගේම අද තුන් ඉර්ධියක් තියෙනවා. ඕනෙ වෙලාවක ඇවිදින සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. සදෙව් ලෝක වාසීන්ටත් පුළුවන් ඕනෙ වෙලාවක ඇවිදින සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. රූපාවචර බ්‍රහ්ම ලෝකයේ උදාසේ ඉන්න අයත් පුළුවන් ඕනනම් ඇවිදින සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. අසංජ සත්‍යයේ ඉන්න අය හැරෙන්නේ. එහෙනම් ඔය හැම කෙනෙකුටම පුළුවන් ඕනනම් ඇවිදින සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. හැබැයි උඩක තිබුණා නම් මනුස්සයන්ට යන්න බෑ. ඒක නිසා තමයි උන්වහන්සේ මනුස්ස ලෝකෙ ඉපදුනේ. එහෙනම් පිටුදෙනි ඔබ තථාගතයන් වහන්සේට කොහොම වැටගත් මනින්නේ? නිකන් හිතලා බලන්න. බුදුගුණ සීකරදී ඔන්න ඕවා සීකරන්න පිළි. අන්න එතකොට තථාගතයන් වහන්සේ කෙනේ අප්‍රමාණ ශ්‍රද්ධාවක් නැගිලේ ඔබගේ හිතේ. අප්‍රමාණ ශ්‍රද්ධාවක් නැගිලේ. ඇත්ත ඇති සැකයෙන් හිතන්න තථාගතයන් වහන්සේ කරපු දේ. උන්වහන්සේට ලෝහිත පක්ඛන්දිකා රෝගේ හැදුනේ අපි හින්දා නෙමෙයි දෙහෙනම්. උන්වහන්සේ දේවදත්ත ගල්තෙරලා ඉන්නලා කරකව ශ්‍රීපතුල බලන්නේ අපි හින්දා නෙමෙයි දෙහෙනම්. පොඩ හිතට බලන්න. දිව්‍ය ලෝකෙ ඉඳන ඔය මොකුත් නැහැ නේ. පොන්දේ අමාරු ලෝක ඇකෝ මේ මොකුත් හදේ ඉන්නේ. දැන් අපිට මේ ධර්මයේ දෙන්න ඕන නිසා උන්වහන්සේ මෙහි ඉපදුනා. එහෙනම් පින්වතුනි දැන් ඊළඟට ගන්න වෙන කාරණාව තමයි මේ 30 ලෝක ධාතුන් මේ ලෝකේ මේ උත්තරය ඉපදින්න නිසා. අපේ ඉසුකම තියෙනවා මේ උත්තරයගේ සද්ධර්මයේ කතා කරන්නට කලින් මේ 31 ලෝක ධාතුන්ට ආරාධනා කරා. ඒ වගේම 31 ලෝක ධාතුන් විතරක් නෙමෙයි පින්වතුනි ඔබ කිව්වොත් විශ්වාස කරන්න ගන්නෑ. අපේ තථාගතයන් වහන්සේගේ බුද්ධ ආඥාව කෝටි ලක්ෂයක් සක්වලට පැතිරෙනවා. කෝටි ලක්ෂයක් සක්වලට පැතිරෙනවා. හිතා ගන්න කොහොමද කියන්නේ? සක්වල කියලා කියන්නේ ලෝක 31කින් සමන්විත ලෝක ධාතුවක. කෝටි ලක්ෂයකට යනකම් එක බුදුවරයෙක් ඉන්නේ. එහෙනම් ඔබ මොනතරම් වාසනාවන්තද කියලා හිතලා බලන්න. එහෙනම් මේ සම්බුද්ධ ශාසනයේ ඔබගේ නිර්මාණයෙන් තොරව වැඩිලා යන්න දුන්නොත් එහෙම ඔබ තරම් මෝඩේ තවත් මේ ලෝකේ නැහැ. ලෝක කෝටි ලක්ෂයකටම නැහැ. ඒකෙනුත් පින්වතුනේ කෝටි ලක්ෂයක් සක්වලින් දසදහසක් ලෝක ධාතුවට විතරයි මේ ස්ථාන වලට සම්බන්ධ වෙන්න පුළුවන්. අනිත් අයට ඉන්න බෑ. ඒ මහා ඇයට තියෙන දේවල් නිසා. එහෙනම් දැන් හිතලා බලන්න පින්වතුනේ ඔබ මොනතරම් වාසනාවන්තද කියලා. එහෙමනම් ඉතින් දැන් මොකද්ද කරන්න ඕනේ කියලා ඔබ දන්නවනේ. තථාගත ධර්මයේ අරගෙන ඉවරලා මොකද්ද කරන්න ඕනේ කියලා ඔබ හිතා ගන්න. එහෙනම් අපේ යුතුකමක් විදිහට පින්වතුනි අපි ඒ ආයතන තිහපත් කරගෙන ඒ ආයතන මේ ස්ථාන වල දෙන්න කියලා ආරාධනා කරමු. එවිදilla ත්‍රි සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් මාර්ගඵලයන් දිහටත් කියලා. ඒ වගේම පින්වතුනි ඔබගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් ඉන්නවා මොනවා හරි කරදරයක් හිංසාවක් පීඩාවක් වෙච්ච වෙලාවට අවනුස කරදරයක් ආපු වෙලාවට ඒ ගිහිල්ලා ඉවරලා ඒ ආයතන බාරයක් හරයක් වෙලා පූජාවක් ආදී වශයෙන් දේවල් කියලා ආරාධනා කළා. අනේ අපිට පිට වෙන්න කියලා කියපු වෙලාවක උදව්වක් උපකාරයක් කරන්න ඇති. අන්නේ ආවත් මේ වෙලාවේ සිහිපත් කළා. ඒ අයත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්. එවිදින් ත්‍රි සද්ධර්මයේ ශ්‍රවණය කළා. උතුම් වූ මාර්ගඵල යන්නේ පිටාන්න කියලා. ඒ වගේම හිඟුතුනි විශේෂ වූ දේව කණ්ඩායම් පිටසක් ඉන්නවා. මේ අනාදිමත් සංසාරේ ඉඳලා ඒ දේව කණ්ඩායම් වලින් මතු වෙන පිරිස් සතාගතයන් වහන්සේ නමක් ගිහි වෙනකොට ඒ සම්බුද්ධ ශාසනය ආරක්ෂාව කරන්නේ අපගත් වෙලා හදිසි කරලා. එවනම් පින්වතුනි මේ අපේ තථාගතයන් වහන්සේගේ සද්ධර්මයන් අහින්න මේ සම්දන් මේ ශාසනය රැකගන්න අපකප කළ කටයුතු කරන්නේ ඉන්ද්‍රෝපේන්ද චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී මේ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගන්න ඕනේ. ඒ අය වික්ෂි වික්ෂිණි උපාසක උපාසිකා පිරි නිරන්තරයෙන් රහිනෝ ධාතුන් මහ රාජික තාවදීන් ආදී වශයෙන් දිව්‍ය ලෝකවල විහිදලා පැතිරලා ඉන්නවා මේ පිරි. ඒ අයවත් සිහිපත් කරලා ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ ආරාධනාවේ මොකද පින්වතුනි ඒ අය සම්බුද්ධ ශාසනේ රැක රැක ඉඳලා විතරක් හරියන්නේ නැහැ. මොකද අපිට යම් පිහිටක් කරනවා නම් අපිට යම් සරණ අපිට යම් ආරක්ෂාවක් දෙනවා නම් අපි ලබන ආරක්ෂාව ඒ අයත් ලබන්න ඕනේ. අපි මාර්ගඵල ලබනවා නම් පින්වතුනි එයට ආරාධනා කරන්නේ එය ඇවිල්ලා සද්ධර්මයේ ශ්‍රවණය කරලා මාර්ගඵල ලබන්න කියලා. මොකද නැත්නම් සම්බුද්ධ සාධනේ රැක වගේ නෙමෙයි ඕකෙන් චුතර වෙලාට ගිහිලා අපායෙ ඉඳුනොත්. තිරදෙනෙක්වත් නෙමෙයි මොන අපරාධයක්. ඒක නිසා පින්වතුනි මේ සීල දනාවුදී මේ ස්ථානයේ ආරාධනා කරන්නේ. ඒ වගේම ඔබ ඔබ නමින් ජම්මාන්තරගතවන් දෙදිට ඔබගේ අම්මා තාත්තා ඥාති ගුරුවරු දුවදරුවෝ හිමි ඉන්නවා නම් විශේෂයෙන් ඒ අප දීපත් කළා. ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරා. ඇවිදින මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියන. ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන උතුම් ආලේ පිරිසක් ඉන්නවා. ඒ පිරිස දිහා දැකලා හිත පහදව ගන්න කියන. ඒ අයගේ පිටවල මේ සුබදායී කිරණ වලින් සුදු කිරණ වලින් ඒ අයට මහා ශක්තියක් උදා වේ. ඒ යම් කිසි අභාවිතයක් ඉන්නවා නම් ඒන් අත මිදෙන්න සුඛිත මුදිත වෙන්න ඒව හේතු වාසනා වේවි. එකෙක්වත් අපාරින්න හොඳ නැහැ. අපායිනෙම ඔක්කොම අපායිනෙම ඔය ගන්ධම් පවදී වල පින් ගන්න පුළුවන් වේදියෝනියක මොකෙක්ම හරි එකකින්ව නම් පිළිදෙන කොහොම හරි කරලා ඒකම වැඩම සුඛිත මුදිත කරන්නත් මොකද එතකොට ඒක හර නිවන් දැක ගන්න හේතු වාසනා ආකාශ වෙන නිසා. ඒකයි අපි තින් දෙනකොට එහෙම පැය විනාඩි 20ක් විතර තින් දෙන්නේ. ඔබ අරමුණු කර කර අරමුණු කර කර මේ ස්ථාන භූමි හදන්න ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථානෙ ගෙනහල්ලා බැඳලා කරලා සකස් කරලා ඉරත් අද බින් දෙන්න පුළුවන් අපිට මොකද මේක යට ඉඳගෙන වනහනවා මේ මහීතලේ බින්නේ බැලි බඳුර වගේ ආරක්ෂා කරගන්න. එහෙනම් අපි මේ අහන බණ ටික මේක අවබෝධ කරගන්න ඒ අය මේ ගෙනහල්ලා තිබ්බ ගඩොල පව ආධාරයක් උපකාරයක් වෙලා තියෙනවා. එහෙනම් අපි දෙල බින් එයාට අනුමෝදන් වෙන්න කැපයි. ඒක නිසා තමයි අවසානයේදී අපි මේ දේවල් කරන්නේ. මොකද යම් හේකින් අපිට සුබිත මුද කරගන්න පුළුවන් වුණොත් ආගයරි කුසකට වැහැලා ඉවදෙලා තියෙනුනේ මේක එතනින් ඉහත කරගන්නේ. මේ සම්බුද්ධ ශාසනයේ ඔය කරුණාව කියන්නේ කරුණා ශාසනය කියන්නේ ඔන්නෝකට සම්බුද්ධ ශාසනයේ තියෙන. එහෙනම් පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබත් හිතින් දෙවියන්ට මේ මලගේ ඥාතිවරුන්ට ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. සමන්ත චක්ක වාලේසු ගච්ඡන්තු දේවතා සම්දම්මං මුනිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං මදන්තා ධම්මස්සවන කාලෝ ධම්මසවන කාලෝ අයං බදන්තා. පලයෙන්දනි එමන මුලින්ම තියෙනුනේ අපි පුංචි අවබෝධයක් ගමු මේ බණ දෙක දැන් අහන්නේ කොහොමද කියලා. මේ කියන විදිහට මෙහෙම්මම කළොත් ඔබට අදම මේ වැඩේ කරගන්න බැහැ. හැබැයි මම මේ කියන්නේ මම ඔබට සර්ටිෆිකේට් දෙන්නවා කියන එක නෙමෙයි. මම ඔබට කියන්නේ ඔබ දෝතාපන්නයි කියලාද? මම කියන්නේ ඒ විදිහට හරියට වුණොත් සියලු හේතු කාරණා සැකසුනොත් සෝතාපන්න ඵලය උදා කරගන්න පුළුවන්. හැබැයි මගේ කියන්නේ අහන්න එපා මම සෝතාපන්නයි. ඒක මට කියන්න බැහැ. ඔබට කොච්චර කෙලෙස් ඉතිරිලා තියෙනවද කියලා දකින්න ඥානයක් මට නැහැ. ඒක මගේ සාස්ත්‍රුන් වහන්සේ දෙවිද දෙය. ඔබ දැනගනි ඔබට කොච්චර කෙලස් තියෙනවද කියලා. අදම නැටි උනා දැන් 17 දෙකක් යනකොට සමාජයේ හැරිසන්න වෙලාවට ඔබ දැනගනි ඔබට කොච්චර කෙලස් තියෙනවද කියලා. ඉතින් මේ වෙනකොට සෝතාපන්න වෙච්ච අය මෙතන ඇති. මම කියන්නේ ඒක. නිතර නිතර සද්ධර්මයෙන් ශ්‍රවණය කරනවා නම් ඒ කටයුත්ත සිද්ධ වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් මේකට මෙන්න මෙතනදී මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට මේ ආවට කියන බණහන ක්‍රමවේදයක් ගන්න එපා. සාමාන්‍යයෙන් මෙච්චරකල් ලෝක සත්‍යය කරන්නේ මොකද මේ ආවට කියන බණහන. හත් දවසේ දාන්නේ තුන්වන් හත් දවසේ බණන තුන් මාසේ බණට ආදී වශයෙන් ගියාට පස්සේ. අර සීනි කියලා දුන්න තරම් ගිහින් පාර වැගිරි ඉඳලා ඉන්නා ආහුරු කියනවා යන්තම් එහෙන්නේ ඇහෙන ඔය ආකාරයෙන් තමයි බණහන. ඒවනම් දිනවලදී ඇත්තටම අර මලගිය ඥාතිවරුන්ට හරිම අසාධාරණයක් කරන්නේ. මම ඔබගෙන් ඉල්ලන්නේ තියෙන්නේ මේ අසාධාරණේ කරන්න එපා. ඔබට කන්න අඳින්න දීපු අම්මා තාත්තා මැරෙන ගියාට පස්සේ ඒ අම්මා තාත්තාට හරියාකාරව ධර්මයෙන් ශ්‍රවණය කරලා ලබා ගත්තා වූ මේ මහා පුණ්‍ය සම්පාරයෙන් තින් අනුමෝදන් කරන්න. මොකද ඔබට කමරවල ඔය මිනිස්සු බැරි දෙයක් නෙමෙයි. දෙලීම්ම පින්වලුනේ අම්මාගේ තැන්වලට තමයි යන්නේ. ඔබගේ කන වනේ මඳුරු ටිකක් කැරගෙනවා කිව්වහම අම්මා මොකද කරන්නේ? පට පට ගාලා ඔබ තල්ල ගන්න. ඇයි ඔබට තියෙන ආදරේ? ඔබ නිදාගෙන ඉන්න වෙලාවට භූමි රාජ්‍යයක් එහෙම ඔබගේ වටෙන් එහෙම යන්න ගාවොත් එහෙම මොකද කරන්නේ? තරකාල බේගෝන් එකක් ගත්ත සූස් ගාල ගහලා දැම්. ඇයි ඔබගේ කනට ගිහිල්ලා ඔබට කරදර කරයි කියන්නේ? එහෙනම් ඔබට මහා ආදරයෙන් හිටපු පිරිසන්නේ මේ. එහෙම ආදරයෙන් හිටපු දෙන්නේ මැරලා ගිහිල්ලා ඉන්නදෙනි ප්‍රේත අත්දැකුවලේ ඉපදුණා. හිතන්නේ එහෙම එපා දීවි අත්දැකුවල උපදී කියලා රබේ කරන දේවල්. ගන්ධම් පහරි දැනග ඉපදුනොත් ඉන්නදෙනි ඒ අයට අනගහලා ඉවරලා ඒ අයට පින් අනුමෝදන් කරන ක්‍රමවේදයක් තියෙනවා. එන ඒ අයට අනගහලා පින් අනුමෝදන් කරන ක්‍රමවේදයේදී ඔබ හිතා ගත්තොත් එහෙම අනේ මම බොහෝ පිරිසකට එන්න කිව්වල දැන් මේ මිනිසුන්ට කන්න දෙන්නත් ඕනේ දැන් මේ කට්ටිය කැම ලෑස්ති කරලා දන්නේ මේ හාමුදුරුව බල කියන ඔබ මොකද කරන්නේ දිලි ඉඳගෙන හිතා ගන්නවා හැමතික ඩ්‍රයිවර්ස් තාවනේද අපේ මේ ඉස්කෝලේ කර දාන මේ තේ මිනිස්සු මේ මිනිස්සුන්ට කන්න ටිකක් හම්බුනා දන්නේ ඕක ගැන හිත හිත තමයි ඉන්නේ ඔහොම හිතේ ඉන්නකොට තියෙනවා නිකමට හිතලා බලන්න වෙලින් මේ බල කියන වෙලාවෙදී මොකද ඔය ප්‍රත්‍ය අනුමෝදන් කරන්න හුදුම කෙනා ඔබ. ඇයි ඔබගේ අම්මා තාත්තා මැරිලා ඉන්නේ? ඒ ප්‍රත්‍ය අනුමෝදන් කරන්න හුදුම කෙනා ඔබ වෙලා ඉඳදී ඔබ වෙන දේවල් හිතේ ඉන්නවා. වෙන දේවල් හිතේ ඉඳලා අන්තිමට මොකද වෙන්නේ? අන්තිමට බොරුවට අර පැම්බඳුනක් අරගෙන ඕකට වක් කරනවා. යතාවාරී වහා පුරා පරිපූර්ණේති සාගරං ඒව මේවෝ හිතෝ දින්නම් ඒ තේසානං උපකප්පති. දැන් ඔබ කිව්වා කියලා කින් යයිද? කොහෙද තින් දැන්? කොහොම මොකදද තින් ගත්තේ? එන්න ඒකයි සිංහතුනි කියන්නේ. එහෙනම් සද්ධර්මයන් ශ්‍රවණය කරන වෙලාවේ බොහෝ පරිසරික ඉරුව කටයුතු කරන්න. විශේෂයෙන්ම ওই අවස්ථාවවලදී පව් ඔය ඥාතිවරු. මිනිස්සු කියනවා අපි බින් දීලා අපි දැන් හොඳට පින් කළා දැන් අපි පින් දුන්නා දැන් පින් දීලා දැන් අපි අම්බල තාතර හොඳට උඩ ඇටි කියලා සම්මාන මගෙන් ආන දැන් කොහේද තාත්තා? මං කිව්වා තව ටිකක් ඉඳින් බින් දෙන්නකෝ. පිනක් කරන විදිහ ගැනවත් ලොකු අවබෝධයක් අපේ මිනිස්සුන්ට නැහැ. මාන්නක්කාර කමට ගියාට පස්සේ බින්වදනේ පිනක් කරන්න බෑ. ඒ පින දුර්ධනේ වෙනවා ඒ මොහොතේදී. ඒකයි මම කියන්නේ මේ සද්ධර්මයක් අහලා හික්මෙන් නැතුව පිනක්වත් කරගන්න බෑ. පිනක්වත් කරගන්න බැරි මට්ටමක් එන්නේ. ඉතින් මේ හික්මීම කියන එක හරි වැදගත්. මේ රාගදේශ බොහෝ යම් ප්‍රමාණයකට හරි ජය වෙනකොට තමයි බින්වදනේ පින්ඵලය හොදාකාර උත්පද්ද ගන්න පුළුවන්. දැන් මම ඔබට මෙන්න මේක කියන්න දැන් මේ පටන් ගන්න කදී. මේ වැදගත් කාරණාවක් නිසා. දැන් දෙවිදෙනෙ මේ පින් දෙනවා කියන වැඩ පිළිවෙලක් නැහැ. වැඩ පිළිවෙලේ කටහරයට ඇවිල්ලා අපිට සුදු වෙලා තියෙනවා, ඔබට සුදු වෙලා තියෙනවා. නමුත් ඒක වයේ වචනේ වැරදි. පින් කියන ඒවා දෙන්න බැහැ. පින් කියන්නේ පින්වලින් ඵලයක්. පින් ඵලය හත ගන්නවා. එහෙමයි වෙන්නේ. පින් ඵලය හත ගන්නවා හැමතිස්සෙම. ඒ පින් ඵලය හත ගන්න නම් පින්වලින් ඔබගේ ඒ කරපු වැඩ පිළිවෙලේවත් ඒ ප්‍රත්‍ය අනුමෝදන් කරන්න. දස පුණ්‍ය ක්‍රියාවල තියෙන්නේ පුණ්‍යානුමෝදනා කියලාද පත්තානුමෝදනා කියලාද? පත්තානුමෝදනා. පත්ති පත්තානුමෝදනා. ඒ කියන්නේ පත්ති දාන පත්තානුමෝදනා. එහෙනම් ප්‍රත්‍ය දානය කරනවා ප්‍රත්‍ය අනුමෝදන් කරනවා. පුණ්‍ය දාන පුණ්‍යානුමෝදනා නෙමෙයි කියන්නේ. පත්ති දාන පත්තානුමෝදනා. එහෙනම් දැන් මොකද කරන්නේ? දැන් ඔන්න මම අහන්න ඕන මේ ඔකනේ ඔය දැන් මේ ප්‍රත්‍ය අනුමෝදන් කළාට පස්සේ ප්‍රත්‍යක් කියලා කියන්නේ දෙන්නේ ඔබ මොකක් හරි වැඩ කටයුත්තක් කළා අන්නේ වැඩ කටයුත්ත අපි මෙහෙම කළා කියලා අපි කියනවා ඒ පුද්ගලයාට. එතකොට ඒ පුද්ගලයා ඒකට අනුව ඒ පුද්ගලයාට කියනවා අපි කියන්නේ හේතු හයක්. හේතු හයක් තියෙනවා. ඒ හේතු හය තමයි එක්ක ලෝභ ද්වේෂ මොහ නැත්තම් අලෝභ ආදේශ අමෝහ. ඔය හේතු හයයි එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ සම්බන්ධ වෙලා තමයි හැමදේම පුණ්‍ය හෝ පාප ඵලයක් උපදින්නේ. එනම් ප්‍රත්‍ය දුන්නාට පස්සේ ඒ ප්‍රත්‍යෙට හේතුව ගැළපීලා ආවට පස්සේ ඒකට අදාළව ඵලයක් හටගන්නවා. ඒක පුණ්‍ය වෙන්නත් පුළුවන් පාප වෙන්නත් පුළුවන්. උදාහරණයකට ගන්න හාමුදුරුවන් එක්ක බොහෝම තරහින් මැරිලා ගිය කෙනෙක් ඉන්නවා ගමේ. දැන් මේ මැරිච්ච හාමුදුරයාද හත්දාවසේ හත්දාවසේ දානෙට හාමුදුරුවෝ වදිනවා. ඒ හාමුදුරුවෝ වැඩෙන් ඉවර වෙලා හාමුදුරුවන්ට දානෙ දීලා දැන් පින් දෙන වෙලාව. ඒ පින්නේ වෙලාවේදී ඔබ මොකද කරන්නේ? මේ අපි මෙහෙම හාමුදුරුවන්ට දානයක් දුන්නා. ඔව් මේක අනුමෝදන් වෙන්න කියලා අර පින් මිහිඳුර පතුරනවා ඒ පුද්ගලයා. ඒ ප්‍රත්‍ය විහිදුවන්නේ පතුරනවා. ඒ ප්‍රත්‍ය විහිදුවනකොට පතුරනකොට මොකද වෙන්නේ? අර පුද්ගලයාට තියෙන හේතු මත තමයි එයා පින් ඵලයක් හෝ පව් ඵලයක් උපද්දගන්නේ. එයා දැන් මොකද වෙන්නේ? මේක උඩට යන මේක එයා කරා යන වෙලාවේදී එයා තුල තිබුණේ එයා තුල දැන් තියෙන හාමුදුරුවෝ කියන්නේ මොකද්ද? වේශයන්ති. එහෙනම් ලෝභ ද්වේෂ මෝහය මුන්ට මොකටද මන්ද දුන්නේ? මුන් මට මෙහෙම කරකේ උන්නේ. ආදී වශයෙන් ද්වේෂ ධාගත හැඟීමක් හටගන්න. අන්නේ ද්වේෂ ධාගත හැඟීමත් එක්ක මොකද වෙන්නේ? අර දීපු ප්‍රත්‍යයට අනුව මේක නා මොකද කරන්නේ? අර පාප හේතු දාගෙන පාප ඵලයක් උත්පද කරනවා. ඔතනම ඉන්නෝ ඒ බවුල තව කෙනෙක් එයක් නියපරලෝ ගිහිල්ලා හාමුදුරුවොත් එක්ක බොහෝම ළඟින් ඇතුළු පිටු කරලා බොහෝම හොඳට සාධාරණේ කතා කරපු කෙනෙක් නමුත් මොකක් හරි කරමු වැරද්දක් මරන් වෙලාද ඒ තත්ත්වෙ ඉන්නේ. ඔබ බින්දෙනකොට ඒ නැත්නම් ඒ පස්සේ අනුමෝදන් කරනකොට ඒ දෙන්නටම මේක විහිදුවනවා පතරු. ඒ දෙන්නටම මේක විහිදුවන පතරුල හැදියා අරගෙන ඒ ගාතේ කොහොමද? ලෝභ දේශ මොහය කියන්නේ. අරගෙන මේ ගන්නවා අලෝභ දේශ මොහය කියන්නේ. එහෙනම් එකම ප්‍රත්‍ය අනුමෝදන් කළේ එක්කෙනෙක් පාප ඵලයක් ලිප දෙව අනිත් එක්කෙනා පුණ්‍ය ඵලයක් ලිප දෙවවා. පුණ්‍ය ඵලයක් ලිප දුක් කෙනාට තියෙන්නේ ඒ පින් ඵලයන් දීලා එයා එතනින් දුක මුළු වුණා. පාප ඵලයේ ලිප දෙව ගන්න එක්කෙනා තව තවත් ඵලයක් හැදලා ඔබට වෛර කරන්න පටන් ගන්නවා මං කියනවා. ඔබට වෛර කරන්න පටන් ගන්නවා මොකක් කියලාද? ඈ උඹලා ආපල්ලෝ ගෙන්නලා දැන් දීලා මාව තවත් ඵලයක් දැම්මා. ගොඩ යාමක් එහෙම නැහැ. ඔය පිරිසට ලේසියෙන් ගොඩ යන්න බෑ. ඔය මනිමතාන්තර දරාගෙන මැරුණාට පස්සේ ලේසි වෙන්නේ නෑ පිරිසට ගොඩ යන්න. ඉතින් ඒ වගේ අය විශේෂයෙන්ම ඔබගේ අම්මලා තාත්තලාගේ ඉන්න ඕන ඔය භික්ෂුන් වහන්සේලාත් එක්ක ප්‍රශ්න ඇති කරගෙන භික්ෂුන් වහන්සේලා කරේ තරහින් එහෙම වැඩිච්ච අය ඉන්න ඕන නම් ඉන්නතුනේ බොහොම හොඳයි. ඒ අය බලු කපුරු දාන වගේ දෙන්නේ. බලු කපුරු දාන ඒකට සතුටු වෙනවා. ඒ කියන්නේ මේ මේ පල්ලෙහාට දැම්ම නෙමෙයි. බලු කපුරු දාන දෙන්න පුළුවන්, හිඟන පිරිසට දාන දෙන්න පුළුවන්, මිනිස්සු ගෙන්නලා දාන දෙන්න පුළුවන්. ඔය ඔය මේ තියෙන්නේ මේ මේ මහලු මඩ මේ මහලු අය ඉන්න පැත්තින් එල්ඩර්ලි කෙයාර් සෙන්ටර් ඒ වගේ දඩකට දානයක් දෙන්න පුළුවන්. ඊළඟට ළමා නිවාසවලට දානයක් දෙන්න පුළුවන්. අන්න ඒව දෙනකොට මේකටනේ මේ කෙනා පුණ්‍ය ඵලයේ ලිපදෝන. හැබැයි තරහාඳුරුත් එක්ක එතකොට මොකද වෙන්නේ? තරහාඳුරුට දාන්නේ දුන්නොත් මොකද වෙන්නේ? කෙලින්ම පාප ඵලයක් තමයි ලිපදෝන. ඉතින් හාමුදුරුවෝ කෙනෙකුට දානයක් දීලා ලැබෙන තින අනන්තයි අප්‍රමාණයි. මේකයි කරුකිට මොකද වෙන්නේ? ඒකෙන් මෙයා විපදව ගන්නේ පාප ඵලයක්. ඉතින් ඒක නිසා අර අනන්ත අප්‍රමාණ පින නගා ගන්න මේකට විනාශ වෙනවා. එහෙනම් දැන් මේ න්‍යාය ධර්මයේ වැටුණාද? කොහොමද ඔබ වෙන්නේ කියන්නේ? එහෙනම් දැන් ඔබ කොච්චර සද්ධාවෙන් යුක්තව මේක දැල්ල පින් දුන්නා? ඒකිනාට හේතු නැත්තම් පුළුවන් අනුමෝදන් වෙන්නේ. දැන් ඒක නිසා බින්දුනේ තමන් මැරිලා ගිහිල්ලා දරුවෝ බින් දෙනවා කියන එක ගැනවත් ලොකු විශ්වාසයක් තියන්න බෑ නේද? ඒක ඇත්ත තත්ත්ව දැනගත්තා. ඉතින් එහෙම වෙනවා නම් බින්දුනේ අර ඇත්තටම කිව්වොත් එහෙම මේ ඔබ බොහෝම හොඳ මිනිස්සුනේ. දැන් මේ ආවේ ශ්‍රේෂ්ඨ වෙන්නනේ. මෙතනට කවුරුත් ආවේ නෑනේ හොඳ වෙන්න. හොඳම නරක මිනිස්සු නෙමෙයි. උදේ ඉඳන් රෑ වෙනකන් කටිප්පු ගාගෙන පාරේ ඇවිදින ගෑනු සල්ලාලේ ඔය ආදිවාසීන් නෙමෙයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ නිරන්තරයෙන් සද්ධර්මයේ ගමනේ කියන මහා උතුම් පිරිසක් ඇවිදින්න. එනම් මේ ඔබ හොඳ මිනිස්සු. දැන් ඔබ ආවේ ශ්‍රේෂ්ඨත්වයට පත්. ඒ කිවි රාජදේශ මොහ නතබු මහරහතන් වහන්සේ නමක් දක්වා යන්න තියෙන මාර්ගයේ දැන් අදී කියන්නේ ඉස්සරහට යන්න ආවේ. එතකොට පිටින් ඔබගේ අම්මේ තාත්තෙක් එහෙම මියදුණු. ඒ අම්මා තාත්තා මියදුණාට පස්සේ පිටින් ඔබ පුළුවන් තරම් දන් දෙනවනේ. ඈ හාමුදුර එක එක જાතියෙන් ගෙන්න තරමා නිවාසවලද අරකටද මේකටද හැම තැනකම දන් දෙනවනේ. කවුලේ දරුවෝ 3-4 දෙනෙක් හිටියොත් මේ අරදරුවා ගෙදර එකක් දෙනවා, මේ දරුවා ගෙදර තව එකක් දෙනවා, අරදරුවා ගෙදර තව එකක් දෙනවා. සිහිපත් කරගෙන එහෙනම් තියෙන්නේ ඔය අය යන්නේ පැති වෙන කෙලින්ම ධාතු මහරජාගේ ඉක්මවල තව දිනේ ලෝකවල. කොහෙද තාම ගෙදරද? තාම ගෙදරවල ඉස්සරහ මුදුදලා හැරගෙන ජීවත් තියාගෙන ඉන්නවානේ. මේ ඔච්චර පින්නේද? එහෙනම් දැන් හිතා ගන්න ඔබ දෙන්නේ ඔබ කොච්චර පින්නුනත් ඒකට හේතු තියෙනවා නම් මෙතන යාට අනුමෝදන් වෙන්න පුළුවන්. කොහොමද අපි දෙන්නේ පින් නෙමෙයි ඉන්න. අපි දෙන්නේ තින් නෙමෙයි තියෙන්නේ අපි දෙන්නේ ප්‍රත්‍ය. එහෙනම් මේ ප්‍රත්‍යයට අනුව තමයි තියෙන්නේ මේ කෙනාට ඒක ගැළපෙලා එන්නේ. එතන යාට තියෙන හේතු මත තමයි ඒක ඔක්කොම තියෙන්නේ. ඒකයි විශේෂයෙන්ම කියන්නේ සද්ධර්මයට ලැබිව කටයුතු කළා නම් කවුරු හරි කෙනෙක් අන්නේ කෙනාට ආරාධනා කරන්න කියලා මේ ස්තරව. එතකොට සද්ධර්මයේ අහලා සද්ධර්මයේ ඇහුවට අවබෝධ කරගන්න බෑ. ඒකට හේතුව මේගොල්ලෝ මොකක් හරි පීඩාවකින් හැමතිස්සෙම පීඩාවටපත් වෙලා ඉන්නේ. හැබැයි බින්දුනේ සද්ධර්ම ශ්‍රවණ මාත්‍රයේ ආසයි. මොකද කාලය තියෙන සද්ධර්මයේ ශ්‍රවණය කරපු නිසා. ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කරන උතුම් පිරිසක් දැක බලා ගන්න ඒ අයගේ පිටවල කිරණ සාන්ති එයාට වදිනවා. අන්න එතකොට බින්දුනේ ඒ අයට අර හේතු තුන සකස් වෙලා එනවා. මොකක් සකස් වෙලා හේතු තුන? අලෝභ, ආදේශ, අමෝහ කියන විශේෂයෙන් අමෝහ කියන தත්ත්වේ මෙයාට ඇදලා එනවා. අන්න එතකොට මොකද වෙන්නේ? අර ඔබ ප්‍රව ප්‍රත්‍ය දෙනකොට ඒ ප්‍රත්‍යත් එක්ක ඒ කෙනා මොකද කරන්නේ? අර හේතු තුන දාගන්න. එතනදී එයාට පින් ඵලයක් උපදව ගන්න පුළුවන්. අන්නේ පින් ඵලයේ දෙවතනි අමෝහ සාගත පින් ඵලයක් නිසා එයා එතනින් චුත වෙන්න පුළුවන් ගොඩක් දුරට. ඒ චුත වෙලා ඉවරලා තැනක උපදින උපදින මිත්‍යා දෘෂ්ටිකම නෙමෙයි. සාධර්මයේ අවබෝධ කරගන්න පුළුවන් තැනක තමයි උපදින්නේ කියන්නේ. ඇයි? අමෝහ හේතුවක් මෙතනට වැටිච්ච නිසා. ඉතින් අන්නේ ඒක නිසා තමයි පිටුදින සාධර්ම දේශනාව පටන් ගන්න කලින් මම කියන්නේ ඥාතිවරුන් මේ තැනට ගෙන්න ගන්න කියලා. විශේෂයෙන් ධර්මකාමීව ධර්මයට බැඳෙච්චකුවා. මම මෙතන එකම කාරණාවක්වත් කියන්නේ නැහැ. කටවදනොත නිකන් ඔක්කොම කියන්නේ තියෙන්නේ සියල්ල හේතු සාධක රහිතවයි කියන්නේ. එහෙම කළොත් තමයි කියන්නේ මේකෙන් තොරයක් ලැබෙන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම ඉතින් ඔබ ඔය කටයුතු කරද්දී ඒ අයගෙන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න තමන් වෙන්නේ නැහැ ඉතින් මිනිස්සුනේ. ඔය අම්මා තාත්තා කියන දෙන්නත් නිකන් මැරෙන්න දෙන්න එපා. තරුණ දරුවන්ට මම මේ කියන්නේ. ඔය අම්මා තාත්තා කියන දෙන්න තියෙන්නේ මවගුණ උපහාර ගී ගායනා කරන වැඩක් නෑනේ. බොරු වල අම්මගේ උපන්දිනේ ලොකු කේකෙදියා දින වැඩක් නෑ. අම්මා මැරලා අපාගත වෙන්න යනවා නම් අම්මගේ උපන්දිනේට හොඳ සීටි එකක් ගිහින් දෙන්න. අම්මේ අලු උපන්දිනේ නම් මේක අහන්න. මේක අහලා මේක අවබෝධ කරගන්න. අම්මට පෙන් රේඩියෝ එකේ අර පෙන් එකක් ගහන්න පුළුවන්. USB පෙන් එකක් ගහන්න පුළුවන් රේඩිය එකක් අරන් දෙන්න. මේකට බර ටිකක් දාලා දෙන්න. අපේ මේව වෙන්න ඕනේ නැහැ. නිවම්මක දේශන මුත්තමේ ඉන්නවනගේ නිවම්මක දේශන මුත්තමේගේ දේවල් දෙන්න. දින අම්මට කියන අම්මේ මේක අහන්න. අම්මට බැරි කර්ම කාරණා තියෙනවා නම් අපි කතා කරමු. ඔන්න උපන්දින සෑහක දුන්න අම්මට. තාත්තට දුන්න. පින්වදිනේ ඔබ වෙනින් අනන්ත පව් කරගෙන දිනවා මගේ අම්මයි තාත්තා. දරුවෝ ඉන්නයි සාක්ෂි නේද මේක? තමන්ගේ දරුවන්ට මොකක් හරි ජීවිතයේ විපතක් එන්න ආවනම් දෙක දෙක සාර්ථක මරලා තියෙන්නේ ඇත්තී තා. තරහොත් කී දෙනෙක් මරලා ඉඳ දෙරෙක්ගෙන් ගහලා. නිගමන හිතන බලන්න. දරුවගේ කටේ යයි දරුවගේ අත දිගේ යයි අර මේ කියන. චටාන් ගාලා ගහලා තෝප්ප කළා දාලා ඇති උන්නේ තරහ. ඔය එකක් එකක් නැහැ ඔබට විඳින්නනොත් එහෙම විඳින්නේ. ඔය වගේ තෝප්ප වෙන්නේ ඒවා විඳින්න වෙන්නේ ගල් රෝලක් ඇඟට උඩින් ගිහින්. හිතා ගන්නකො පාරතරල ගල් රෝලක් ඔබගේ ඇඟට උඩින් ගියාම කොහොමද ඒක කියන්නේ? එහෙනම් ඒ මත්තමන් නේද තියෙන්නේ. ඒක නිසා පිටුදේ තමන්ගේ අම්මා තාත්තව දීපින් එහෙම අතාරින්න එපා. පුළුවන් තරම් උදව් කරන්න ඒ ඇයට මේක කරගන්න. යෝග කරගන්න තියෙන හොඳම වේ තමයි ඔබ පැවිදින්නේ. මේ සම්ධර්මයේ ශ්‍රවණය කළා මේ අසුචියක් ලෙස මේ ඔක්කොම කාම ධර්මයන් පහල කරලා දාලා එවිදින පැවිදි වෙන්න ඔබ. එතකොට අම්මා තාත්තට සිද්ධ වෙනවා නිරන්තරයෙන් ඇවිල්ලා ආරාමයට එන්න. ඔබ ඇතුළු මිසුල් කරන්නේ ඔබත් එක්ක ඔබ කතා කරන්න වෙන්නේ නැහැ නේද අම්මට. අම්මගේ ලෝක හම්බුනාට පස්සේ වාරසේකින් ධර්මයෙන් විනීකින් අනුශාසනා කරන දවසින් දවස අම්මා තාත්තා දෙන්නම ධර්ම අවබෝධ කරගන්න. එතකොට පින්වදින කවදාකවත් තමන්ගේ පුතා පැවිදිලා ඉන්න නිසා අම්මා තාත්තා කවදාකවත් සාධනෙට වෛර කරන්නේ නැහැ. කවදාකවත් වික්ෂුන් මහත්මයාට වෛර කරන්නේ නැහැ. එහෙනම් අම්මා තාත්තා මියදුනාට පස්සේ ඒ කෙනාට දෙන්න පින මේ හාමුදුරන් වහන්සේලාට එතකොට මහරහතන් වහන්සේලා මහ විශාල ප්‍රමාණයෙන් මේ ලෝක වැඩ දෙති. උන්වහන්සේලාට පිනක් දීවා. උන්වහන්සේට දානයක් දී මේ ප්‍රත්‍ය අනුමෝදන් කරනකොට මහා ඉහෙලින් ඒක අනුමෝදන් වෙයි. ඇයි? ඒ උත්සමයේ අනුව හිටපු නිසා. ඒකයි මම කියන්නේ දෙන්නේ මේ බෞද්ධ සංස්කෘතිය අපි නැවත ගොඩනගා ගන්නවා. බෞද්ධ සංස්කෘතිය කියන දීමේ බින්දුනේ මේ වේවිදිකට යන එකට විතරක් නෙමෙයි. ඒක තුළ තිබ්බ මහා සාර ධර්මයක්. ඒ මහා සාර ධර්මයේ යටපත් වෙලා අද අන්තිමට හේවිසිය විතරයි තියෙන්නේ. ඒක හරියන්නේ නැහැ. මං කියන්නේ නැහැ හේවිදි ගහන්න එපා කියලා. ඒව කරගන්න. ඒක සංස්කෘතියට අනුස්කෘතික අංගනේ. ඒව නවත්තන්න කියොත් මේ හේවිදි කාරණේ කියලා මට ගන්න. නමුත් ඇත්ත කතාව මොකද්ද කියන්නේ? සම්බුද්ධ සාසනයේ තථාගතයන් වහන්සේ හිටපු කාලේ හේවිදි ගංගාදෝ ආරම්භී. නිගමන හිතන බලන්න. අජාසත් රජුගේ බුදුහාමුදුරන්ගෙන් සමාව ගන්න තමන්ගේ තාත්තව මරුවන බුදුහාඳුරන්ගෙන් සමාව ගන්න ගිජ්ජකූට පර්වතයට නගින වෙලා 500ක් මහරහතන් වහන්සේලා ගිජ්ජකූට පර්වතේ වැඩ ඉඳලා තියෙනවා. එහෙනම් 500ක් මහරහතන් වහන්සේලා ඒ ගිජ්ජකූට පර්වතේ වැඩ දෙන්නකොට කොලයක් ගහින් බිමට වැන්නාම ඒකත් ඇහෙනවා. රජුරුවන්ට හීන ආලිය දාන කියා. රජුරු හිතවලු මේ කොටියක් කුරුමානව අල්ලන වෙලාවේදී බොහෝම නිහඬයි. බොහොම නිහඬයි. ඒ නිහඬියාවක් නේද මේ තියෙන්නේ කියලා බය වෙලා ආපස්සට හැරෙනවා. ඇයි? බුදුහාමුදුරුවෝ කියන්නේ තාත්තගේ හොඳම යාළුවෙක් නේ. දැන් මොකද වෙන්නේ? මේ බුදුහාමරෝ මේ පිරිසම මෙහෙකට වැඩි බොහොම හිමිච්ච වගේ ඉඳගෙන ඉඳලා තණ්හාවුනේ ඇඟට පයින්නේ. බය වෙලා යන්න ගියා. ඒ වෙලාවේ ජීවක වෛද්‍යවරයා තමයි කරුණ දෙන්න දෙන්න දුන්නේ. එහෙනම් ඒක හිතලා බලන්න. තථාගත ශාසනයක් කොතනද තිබුණේ කියලා. එහෙනම් දැන් හිතලා බලන්න ඔබ පන්සලට ගියාට පස්සේ ආවදට බුදුන් ගන්නේ කොතනද ඒක තියෙන්නේ කියලා. එහෙනම් මේ ආකල්පෙ වෙනස සිද්ධ වෙන්න ඕනේ නේද අපිට? ඔබ හිතලා බලන්න. ඔය ආකල්පනේ වෙනද රිද්දුනේ නැත්නම් සිංහදෙනි අපි අන්තිමට Hindu භක්තියේ වගේ බවට පත් වෙන්නේ නැද්ද? දවසක් අපේ මහත්යෙක් මල දාලා තියෙනවා රතන සූත්‍රයේ. හරි ලස්සන. පුදුම ලස්සනට ගායනා කරනවා එක කාන්තාව. වීණාදා, සර්තිනාදා හරි ලස්සනට ගායනා කරනවා. මං කිව්වා අපේ මහත්යෙ. ඕකට තබ්ලාවක් විතරනේ මදි. අර සර්පිනාව දාලා ඒ ගායනා කරද්දී ඔබට පුළුවන් මේ මට්ටමට වැනේන්නද නේද? ඒක අහන ගමන් වැනේන්න පුළුවන්. අත හැබැයි තාම මෙහෙම. ඇයි? තාම මේකට බීට් එක දැම්මේ නැහැ. තව ටික කාලෙකින් මේකට බීට් එක දැම්මම ඔබට පුළුවන් මොකද? ඕක නෝනොත් තමයි පුදුමයි. තී ඔය මට්ටමට වට ගන්න එපා. ඒ රහතන් වහන්සේලා දිහි දෙනවා මේ කාන්තේක නම් ඒක නිසා පිටුතුනි ඔය தත්ත්‍ය මගහැරෙන්නේ නැහැයි. මොකද අපි වගේ මේ සද්ධර්මයේ කතා කරන විශාල පිරිසක් ඉදිරියේදී දිහි දෙනවා. යථා සද්ධර්මයේ හුදෙක්ම නිවන් අවබෝධයේ පිරිස පමණයි. දැන් ඔබ දකින්න තියෙන ඉස්සරහා බෝඩ් එකක් ගහලා තියෙනවා හුදෙක්ම නිවන් අවබෝධයේ පිරිස පමණයි. පොඩි එක කියන්නයි දෙන්නේ. කාලීන බණ කියන්නේ ඕනි තරම් ඉන්නවා, කවි බණ කියන්නේ ඕනි තරම් ඉන්නවා, මවුණ ගායනා කරන්න, පිය ගුණ ගායනා කරන්න ඕන තරම් පිළිසින්න ඉතින් හොඳයි. ඒක වරදක් කියනවා නෙමෙයි. ඒක මම කියන්නේ. කවුරු හරි සත්තු මරන්න කියනවනම් ඒක තමයි වරද. අපි කාටවත් දොස් කියන්නේ නැහැ තියෙනවා. හැබැයි ඔබ උත්තරීතරත්වයේ මිහිදන්න ඕනේ. ඔබ හොඳ වෙලා විතරක් නෙමෙයි. මොකද හොඳ වෙන්න තව පිරිසක් ඉන්නවා. ඒ පිරිසට හොඳ වෙන්න ඉඳලා ඔබ ශ්‍රේෂ්ඨ වෙන්න. ඒකයි තියෙන්නේ. ඔබ ඊළඟ මට්ටමට නැග ගන්න ඕනේ. ඉතින් එහෙමනම් මේ දේවල් හොඳ ආකාරවම අවබෝධ කරගන්න. රුවන්වැලි හැයට ගාවට යන්න බැහැ. දෙගොඩින් රුවන්වැලි සෑයේ මහාම වැදගත්කම තියෙන්නේ වන්දනා කරුවන්ටද නැත්නම් ධ්‍යාන භාවනා කරන මහ උතුමන්ටද? ඈ නිගමන හිතනවා රුවන්වැලි සෑයේ කියන්නේ දෙගොඩින් ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ ඉන්න මහා පූජනීය ස්ථානයක්. එහෙනම් මේ උන්වහන්සේලාගෙන් පිට වෙන කිරණවලින් යම් විදි උත්තරයකට ලේහිදී නිවන් අවබෝධ කරගන්න පුළුවන් අවස්ථාවක් ඒ අදාළ සමනන්තරයක් හැදෙනවා. ඒ පුණ්‍ය සමනන්තරයක් හැදෙන තැන අද ඔබට ගිහින්න පුළුවන් දෙවියනේ බොජ්ජංග භාවනා කරන්නේ නෑ. එහා පැත්තේ ඉන්න උපාසකම මොකද කරන්නේ? මහා හරියෙන් ඝාතනීති ගෑ ගන්නවා නේද? ඊට පස්සේ දඟලු ගාලා කට්ටියක් ඔබ වටේ යනවා නේද? ඉතින් හොඳයි. හැබැයි වැඩේ තියෙන්නේ මේක. ඒ උතුම් මුස්තානේ අද ආර්යයන්ට අහිමි වෙනවා. හැබැයි හොඳ පිරිස් නතු වෙලා තියෙනවා. හොඳ පිරිස් ඒවා. මම මේ දොස් කියනවා නෙමෙයි ඒවා. නමුත් ඉතින් ඕ වගේ ස්ථාන තියෙනදනේ පොඩ්ඩක් විවර වෙලා තියුණා නම් අර මහා උතුමන්ට නිවන් දකින්න අවශ්‍ය උපනිශ්‍රේ ලබා ගන්න කොච්චර වටිනවද? සීමා බෝධි හාමුදුරුව කියලා කියන්නේ ලේසි පහසු ගණන්. මහා සාර තැනක් සීමා බෝධි හාමුදුරුව කියලා කියන්නේ. ඉතින් ඔය ස්ථානේ තියෙනදනේ ඇවිල්ලා තව කෙනෙකුට පුළුවන් නම් භාවනා කරන්න. භාවනා කරලා මේ සතර ගමනින් එතර කරන්න අන්නේ මට්ටමක් තිබුණා නම් කොච්චර වටිනවද? නමුත් ඉතින් ඒ සත්‍යෙ ටික ටික දුර වෙලා ගිහිල්ලා දැන්. නමුත් ඉස්සරහට ආයෙත් ඇති වෙලා ඉයි. සීමා බෝධි හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා බෝධි පූජා කියන්නේ බෝධි පූජා කියන අර ග්‍රහ අපල දුරු මේ වාහී ඒව කරන්න. අර සිරිනුත පරාමන්තණය කරන අය ටික ටික අඩු වෙද්දි. ඉතින් මටත් ග්‍රහ අපල ඇද්ද? තියෙන්න ඕනේ නේද? ඇයි මාත් ග්‍රහණය කළ වීදි කරපුවා තියෙනවනේ ඕනේ තරම් අවිශ්වේත. කාලයක් ග්‍රහණය කරගෙන ඉඳලා වීදි කළා දැම්මා. මගේ වීසි වෙලා ගියා ඒක. ඉතින් ඒව දැන් මටත් එනවා. ඉතින් ග්‍රහය මට අපල කරද්දී තින්නේ මම ග්‍රහය වන්දනාව කියන්නේ නැහැ. මම කරන්නේ මොකක්ද? මම මේ භව ගමනේ මෙවර කරගන්න හදනවා. ඉතින් ඒ කරන සම්පත්තිය තුළ දෙමින් ඉතින් ඒක ලදාලා උපනිෂයේ සැරසෙලා ඉන්න දෙන්නේ. එනවා. ඒකයි මම කියන්නේ. ඉතින් කමක් නැහැ මේ දෙන්නේ ඕවා ඉතින් වරදවල් දෙන්නේ ඕවා විවේචනය කළ යුතු තරම් වරදවල් නෙමෙයි. නමුත් ඔබ සද්ධර්මයේ අවබෝධ කරන්න කරන්න තථාගත ධර්මයෙන් ගන්න තියෙන ශ්‍රේෂ්ඨ ඵලය ගන්න උත්සාහ කරන්න. ඒ තථාගත ධර්මයෙන් ගන්න තියෙන ශ්‍රේෂ්ඨ ඵලය තමයි තියෙන්නේ නිවන. එහෙනම් ඒක උදෙසා තමයි දැන් අද මේ වෙලාවේ අපි කවුරු කතා කරන්නේ යන්නේ. එහෙනම් ඒකෙදි පළමු කොටස විදිහට තියෙන්නේ බණක් අහන විදිහ ගැන හොඳට හිතාගන්න. බණක් අහනකොට පින්වතුනි දැන් අද මෙතන ඉඳලා මේ වෙලාවේ බණ අහද්දි පළවෙනි කාරණාව තමයි බොහොම හොඳ සිහියෙන් ඉඳගෙන බණ අහන්න. එතකොට හොඳ සිහියෙන් ඉඳගෙන කියලා කියන්නේ මෙතන කාටරි දූබරක් හරි හැදලා නැගිට යන්න ඕනොත් එහෙම. ඔක්කොම ඒ කෙනාගේ නන්නපුරු කරන්න හදන්න එපා. කවුද ඒ නැගිටියේ? මොකක්ද ඒක ඇඳගෙන ඉන්නේ? මොකෙන්ද ඒ ආවේ? ඈ මොකක් හින්දාද මේ යන්නේ? ඕකේ පින්වතුනි එයා දිහා බලබලා බලබලා බලබලා තමන්ගේ සමාධිය කඩා ගන්න එපා. දැන් මම ඔබට කිව්වේ අපේ සංවිධායක මණ්ඩලයේ මතක් කරන්නේ ෆෝන් එකම ඕෆ් කරගන්න කියලා. ඕෆ් කරගන්න හෝ සයිලන්ස් කරගන්න කියලා. නමුත් මෙතන ආදී අම්ම කෙනෙක් ඉන්න පුළුවන් වෙනතර මේ ෆෝන් එක ඕෆ් කරගන්න හරි දන්නේ නැති. එහෙම ඉන්නවා. ගම්දනවල එහෙම ආයේ ඉන්නවා ෆෝන් එක ඕෆ් කරගන්න දන්නේ නැහැ. මුළු පුරාගේ ෆෝන් එක ඉඳගෙන ආව ආදී අම්මේ වැඩ ඉවර වෙච්ච එක මම කෝල් එකක් දෙන්නකෝ අපි එන්නම් ඒක දෙන්නේ. ඉතින් දැන් මේ ආදී අම්මට ෆෝන් එක ඕෆ් කරන්න දන්නේ නැහැ. ඉතින් මේ දේශනාව යනස බලවි සාම්ප්‍රාණ ගාලා රද්ද කරනවා. ඉතින් ඕක දැන් ඒ විදිහට මෙතනත් ඒක වෙන්න පුළුවන්. කෙනෙකුට අමතක වෙලා තියෙන්න පුළුවන් මේක. ඉතින් ඒ ඇයි ගැටෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක රින් වෙන වෙලාවෙදී ඔබට පුළුවන්කම තියෙනවා ඒක පැත්තකට දාලා ඒක ගැන බලන්නකෝ කොහෙද කියලා බලන්න නැතුව. සාධාරණයෙන් මෙහෙම කරන්නේ. එහෙනම් අන්න ඒක තමයි මම කියන්නේ බොහොම සිහියෙන් ඉඳගෙන බලන්න එක අහන්න දැන්. ඒක තමයි පළවෙනි දේ. දෙවෙනි දේ තමයි කියන්නේ ඔබ සාධාරණයේ ශ්‍රවණය කරනකොට ඒ ධර්මයේ ඒ මොහොතේදී තර්ක කරන්න. යාලුවත් එක්ක නෙමෙයි මාත් එක්ක නෙමෙයි ඔබ හිතතුලින් මේක තර්ක කර ගන්න. මොකද්ද මේ කියන්නේ කියන්නේ? තථාගතයන් වහන්සේගේ ධර්මයේ අතක්කාවචරය. අතක්කාවචරය කියලා කියන්නේ පුළුවන් තරම් තර්ක කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒත් අතක්කාවචරය කියලා කියන්නේ මොකද්ද? තර්ක කළා වෙනස් කරන්න බැහැ. ඔය මොන තර්කේ නාවත් වෙනස් කරන්න බැන්නේ. තථාගතයන් වහන්සේ පළවෙනි ධර්මදේශනා පවත්වපු වෙලාවේ බුමාණු දෙවියන් ඉඳලා අකලිත දෙවිය දක්වා හිටපු ඒ ලෝකවල ඉන්න අසජ සත්ත්වයේ හැරෙන්නේ අර හැම දෙවි කෙනෙක්ම සද්ද නගා කියන එක දෙයක් තියෙනවා. ඒතම් භගවතා බාරානන්දයන් ඉතිපදලේ නිගදායේ අනුත්තරන් ධර්මචක්ක පවන්තිතන් අප්පතිවන්තියන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනතිවා ලෝකස්මි. එහෙනම් මේ කියන මොකද මේ තථාගතයන් වහන්සේ වෙනින් බර්ණයට ඉතිපදල නිගදායේ දේශනා කොට ආධාරම් හෙදිච්ච මේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පවත්වන්න පුළුවන් ජගතේ දෙවියන් බඹුල් මරුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර මේ ලෝකේ නැහැ. ඒක වෙනස් කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. එහෙනම් දැන් අහන ධර්මයේ කිමකට පුළුවන් තරම් තර්ක කර අවබෝධ කරගන්න. ඊළඟ තුන්වෙනි කාරණාව තමයි මෙතන මේ තර්ක කර තමන්ගේ ජීවිතේට දාගන්න. තමන්ගේ ජීවිත අත්දැකීම තමයි පින්වතුනි හරියම වටිනේ. තමන් තුළින් දකින නිසා සවාංකාන්ත දෙයි සඳහන් කියලා අහලා තියෙනවා. ඕකට තව ගැඹුරු තේරුමක් තියෙනවා. නමුත් උඩින් තියෙන තේරුමක් කොහොම තියෙනවද? එහෙනම් තමන් තුළින් දකින්න පටන් ගන්න පින්වතුනි මේ ධර්මය. එහෙනම් අහගත්තා. ඒ අහගත්ත ටික මොකද කරන්නේ? තමන්ගේ ජීවිතෙම දාන්න. ඒ දදා බලන්න පින්වතුනි මේක හොදට ෆිට වෙනවා. අන්න එතකොට තමයි පින්වතුනි ප්‍රත්‍යක්ෂ වීම කියන එක සිද්ධ වෙන්නේ. යමක් ප්‍රත්‍යක්ෂ වුණොත් බුදුන් කිව්වයි කියලාවත්, ගුරුන් කිව්වයි කියලාවත්, ත්‍රිපිටකේ ආවයි කියලාවත්, පොතපතේ ආවයි කියලාවත්, තර්කෙට ගැළපෙනවයි කියලාවත්, ඔය එකක්වත් නෙමෙයිනේ ඔබට ප්‍රත්‍යක්ෂ වුණා. එහෙනම් කාලාම සූත්‍රයේ මෙතනට ගන්න. කාලාම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියන එක වැරදි නෑ, හරියට හරි. එහෙනම් ඔබ හැම මොහොතකම බුදුදහම ගැන කතා කරද්දී කාලාම සූත්‍රයේ දාලා බලන්න. හේතුඵල න්‍යාය ධර්මයක් කතා කරනවා නම් කාලාම සූත්‍රයෙන් ගන්න පුළුවන් අදහසක් තියෙනවා. ඒ තමයි ඔබ ප්‍රත්‍යක්ෂ කරන්නේ. මම උදාහරණයක් කියන්නම්. ඔබගේ අල්ලපු ගෙදර මහත්තයාට අයදා සම්බන්ධයක් තියෙනවා කියලා ඔබගේ යාළුවා කියනවා. ඔබගේ යාළුවම බොරු කියන කෙනෙක් නෙමෙයි කියලා ඔබට මොකද හිතුනේ? මේ යාළුවා මේ කිව්වම ඔබට හිතෙනවා ඇත්තද දන්නේ නැහැ. ඔන්න විශ්වාසයක් හටගන්නවා. දැන් විශ්වාසයක් තියෙනවා මිසක් පින්වතුනි ප්‍රත්‍යක්ෂද මේ? අල්ලමගේදර මහත්යන අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියන ප්‍රත්‍යක්ෂද ඔබට? නෑ. ඔය ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ පින්වතුනි ප්‍රත්‍ය කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යා ප්‍රත්‍ය. ඒතර ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යා ප්‍රත්‍යේ ශේකලා කියන්නේ. එහෙනම් ප්‍රත්‍යේ ශේක කරගන්න ඕනේ. ඒ පිළිබඳ යම් අවිද්‍යාවක් තියෙනවා නම් අන්නේ අවිද්‍යාව ශේක කරගන්න ඕනේ. ඒක තමයි දැන් කරන්න තියෙන්නේ. එහෙනම් දැන් මොකද කරන්නේ? ඔනේ යාළුවා කිව්ව නිසා විශ්වාසයක් හටගත්තා. නමුත් තාම ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. තවත් යාළුවෙක් ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා බං කියලා. එතකොට මට කියන්න ඔබට ප්‍රත්‍යක්ෂ වුණාද නැත්නම් විශ්වාසය වැඩි වුණාද? විශ්වාසය වැඩි වුණා. එහෙනම් විශ්වාසය වැඩි වුණා විතරයි තාම ප්‍රත්‍යක්ෂ වුණේ නැහැ. තවත් ඔබගේ බිරිඳ හෝ නොවන පුරුද්ද ඇවිල්ලා කියනවා. ඒ කිව්වත් මොකද මේ තව විශ්වාසය වැඩි වුණා මිසක් ප්‍රත්‍යක්ෂ වුණේ නැහැ. එහෙනම් දැන් ඔබ බණ අහගෙන අහගෙන අහගෙන අහගෙන ගියත් ඉන්නේ ප්‍රත්‍යක්ෂ වීම නෙමෙයි සිද්ධ වෙන්නේ මොකද්ද? විශ්වාසය වැඩි වීම විතරයි. එහෙනම් ප්‍රත්‍යක්ෂ නොවී මේක කරන්න බෑ. විශ්වාසය වැඩි වුණාට වැඩක් නෑ. ඒකයි කියන්නේ ධර්මයේ දැනගත්තට වැඩක් නෑ කියන එකනේ. ඒකෙන් වෙන්නේ ප්‍රයෝජනේ ගන්නෙ නෑ. එහෙනම් දැන් මොකද වෙන්නේ? ඔබ දවසක් වැඩ ඇවිල්ලා ගෙදර එනකොට ඔබ ඇස් දෙකටම දකින්නවා අනියම් සම්බන්ධතාවයක පිළිවි. දැන් මොකද වෙන්නේ? ආව මෙච්චර කලර විශ්වාසයෙන් අරගත්ත දේ දැන් ඔබගේ ජීවිත අත්දැකීමට දානවා. ඒ ජීවිත අත්දැකීමට දාපු ගමන් හොඳට සිත් වෙනවා නේද? අන්න එහෙනම් මෙච්චර වෙලා ඒ පිළිබඳ නොදැනීමක් තිබුණා, අවිද්‍යාවක් තිබුණා. ඒ අවිද්‍යාව දැන් පහ වෙලා ගියානේ. අන්න ප්‍රත්‍යක්ෂ වුණා. එහෙනම් තවදුරටත් විශ්වාසයෙන් මේක අදහන්න. දැන් ඔබ හොඳ ආකාරව දන්නවා ඒ කෙනා ගහවලා මේ මනියම් සම්බන්ධතාවයක් තියෙනවා. එහෙනම් ඔන්න ප්‍රත්‍යක්ෂ වුණා. එහෙනම් පින්වතුනි, ඕක තමන්ගේ බිරිඳ දැකලා නේද ඔබට කිව්වේ? කලින් ඔබගේ බිරිඳ දැකලා නේ ඔබට ඒක කිව්වේ? ඇයි මගේ බිරිඳක් කිව්වා කියන්නේ? එතකොට මේ විශ්වාසය වැඩි වුණා කියන්නේ. එහෙනම් බිරිඳ දැකලා නම් කිව්වේ බිරිඳ ප්‍රත්‍යක්ෂ කරගෙන නේද ඔබට කිව්වේ? එහෙනම් බිරිඳ ප්‍රත්‍යක්ෂ කරගෙන කිව්ව තුන ඔබට පුළුවන් ද ප්‍රත්‍යක්ෂ වෙන්නේ? නැහැ. එහෙනම් දැන් කාගේවත් අත්දැකීම් වලින් ඔබට නිවන් දකින්න පුළුවන්? නැහැ. එහෙනම් ඔන්න මම කියන්නේ ඒකයි. තර්කානුකූලව හැම දෙයක්ම පෙන්වන්න ඔබට. ඔබ විසින් කල යුත්තේ මොකද්ද කියලා. එහෙනම් දැන් තව කෙනෙක්ගේ අත්දැකීම් වලට දාලා ඔබට නිවන් දකින්න බැහැ. ඔබට නිවන් දකින්න පුළුවන් ඔබගේ අත්දැකීම් වලින් විතරයි. එහෙනම් දැන් අසා ගන්න ධර්මයේ ඔබගේ අත්දැකීම් වලට දදා බලන්න මොකද්ද මේ ඇත්ත නේද මේ කියන්නේ. එතකොට තමයි ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඇත්ත නේද මේ කියන්නේ. මෙහෙම වුණා නේද? මටත් මෙහෙම වුණා. එහෙනම් මේක වෙන්න හේතුව මේකනේ. ඔන්න ඔය විදිහට පින්වතුනි නිරන්තර මේක දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවෙදී මේක කරා. ඊළඟට තියෙන අනිත් කොටස තමයි පින්වතුනි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන එක හරි වැදගත්. ඒතර යෝනිසෝ මනසිකාරය කියලා කිව්වහම එලෙමසිටි සිහිය කියලා කිව්වට විතරක් මදි. ඔය එලෙමසිටි සිහිය කිව්වට ඔක තේරෙන්නේ නැහැ. ඕකේ තියෙන නිරුක්තියත් එක ගත්තා නම් පින්වතුනි යෝනිස මනසිකාර කරනවා කියලා කියන්නේ. යෝනිය කියලා කියන්නේ පින්වතුනි උපත හදන තැන. එහෙනම් උපත හදන තැනේ ඉහක් තියෙනවා. යෝනියේ ඉස. යෝනියේ ඔළුව කොහෙද තියෙන්නේ? එහෙනම් මොකද්ද මේ යෝනියේ ඉස? එවන් උප්පත්ති හදන තැන ඉහ මොකද්ද? අවිද්‍යා තෘෂ්ණා. ජාතිය හදන තැන ලෝක ඉහළ තියෙන්නේ. ජාතියේ මුදුන. නැත්නම් ජාතියේ මහා පහන් තැඳ. මොකද්ද ජාතියේ මහා පහන් තැඳ? මොකද්ද? අවිද්‍යා තෘෂ්ණා. එහෙනම් අවිද්‍යා තෘෂ්ණාවේ බින්දෙනකම් ඔය මුදුන කඩල යනකම් මන ඉතිකාර කරන්නේ. ඒ කියන්නේ ඒ පිළිබඳවම සිහි කර කර ඉන්න. ඔය මුදුන කඩල යනවා. එතකොට දැන් මොකක් හරි ධර්ම කාරණාවක් කිව්වහම ඒක තමගේ ජීවිතේට දදා ඒ පිළිබඳ තියෙන අර අවිද්‍යාව තෘෂ්ණා දෙක කඩල යනකම් මොකද කරන්න ඕනේ? ඒක ගැනම මේ ඒකම දදා බලන්න. තව තව උදාහරණ කියන හැම එකක්ම දදා බලන්න. මේ යෝනි ඉස කැඩෙනකම්. යෝනි ඉස කැඩුණා කියලා කියන්නේ එක ප්‍රමාණයකට කැඩුණා කියන්නේ ඔබ සෝතාපන්න. ඊළඟ ප්‍රමාණයට කැඩුණා කියන්නේ සකදාමි, අරහතාගාමි, අන්න ඒ වගේ අරිහත්ත්වයේ දක්වා ඔබ කැඩෙනවා. යෝනියේ සුණු විසුණු වෙලා යන වෙලාවක් එනවා පින්වතුනි. නැවත වාරයක් ඒකෙන් කරදරයක් නැති. අන්න අරිහතු ප්‍රාණයේ පාඩම. එහෙනම් යෝනිසෝ මනසිකාදී කියන එක අරිහත්ත්වයේ දක්වා ඕන එක. බොහෝම අවශ්‍ය දෙයක්. එහෙමනම් දැන් ඔන්න හොඳට දීපත් කරගන්න. දැන් ඔය කර්ම ටික හොඳට කල්පනා වලින් දැන් දකින්න ඕන. මේ කියන එකක් එකක් කර්ම කාරණා කරේ මනා දීයෙන් යුක්තව අහන්නත් ඕනේ. අහලා ඉවරලා ජීවිතේට දාගන්න. අනිත් එක තමයි දැන් මම මේ කතා කරගෙන යන වෙලාවේදී මම ඔබේ මොහොත හරි ඇහුවොත් ඔව් නෑ බෑ වලින් උත්තර දෙන්න. අර ලොකුවට දේශනා එහෙම කරන්න එපා. මොකද හේතුව මගේ දේශනාව කරගන්න බැරි වෙනවනේ. ඒක නිසා මොකද ඔබ ගොඩාක් මෙතන ඉන්නවනේ. මම දැන් 1000ක් විතර මෙතන ඉන්නවා. හැම කෙනාම විනාඩි දෙකක් කතා කළා කොච්චරද? විනාඩි 2000. ඒක නිසා ඕ නෑ බෑ වලින් උත්තර දෙන්න. අනිත් එක තියෙනුනේ මේ වෙලාවේ මම අදිස්ත්‍යාන කළා දෙන්නේ ඔබයි මායි විතරක් මෙතන ඉන්නවා කියන එක. ඔබත් ඒකම අදිස්ත්‍යාන කරගන්න. මම බණ කියන්නේ ඔබට. මම බණ කියන්නේ ඔබට. වෙන කාටවත් නෙමෙයි. නේද? වෙන කවුරුත් නෑ. මෙතන ඉන්නේ ඔබයි මායි විතරයි. ඒක නිසා ඔබ මහානාථ හිමියන් ඉඳගෙන ඒවට උත්තර දෙන්න. එතකොට දැන් පින්වතුනි අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ අපි මේ බුදුදහම හෝ කිතු දහම හෝ මොකක් හරි මේ ආගමක් පස්සේ යන්නේ. අපිට පින්වතුනි දුකක් කියලා එකක් තියෙනවා. මොකක් හරි දුකක් තියෙනවා. අපිට ලොකු දුකක් දැනෙන වෙලාවට අපි යනවා බෝධිහාමුදුරුවෝ ගාවට. ගිහිල්ලා බෝධි යන්න වෙලා පොඩ්ඩක් වෙලා ඉන්නවා. එහෙම නැත්නම් පන්සලේ හාමුදුරුවෝ හම්බෙන්න කියලා හාමුදුරුවොත් එක්ක පොඩ්ඩක් කතා කරනවා. නැත්තම් මේ ආරාමයේ නිර්මාණියත් එක්ක හරි ඒ ආදිත් හරි ගිහින් පොඩ්ඩක් කතා කරලා හිත පිළිගන්නවා. එහෙනම් පිටුදේ මේ අපිට මේ දුක කියන එකක් මේ ලෝකේ තියෙන නිසා අපි නිරන්තරයෙන් ආගමක් හෝ දර්ශනයක් සම්බන්ධ කරගෙන ජීවත් වෙනවා. එහෙමනම් පිටුදේ මේ දුක කියන එකක් තියෙනකොට එතනින් එහාට අපි බලමු මේ දුක කියන එකට හේතුව මොකක්ද කියලා ඔබ වචන වලින් දන්නේ. මොකද්ද පිටුදේ දුකට හේතුව? මොකද්ද දුකට හේතුව? දුකට හේතුව මොකද්ද? ඉපදීම කියන්න පුළුවන් තණ්හා. දුකට හේතුව තණ්හා. ඒ කියන්නේ ඒ තණ්හි හාවීම. ඒ තණ්හා වෙනවා අපි නිහින්න. ඒ තැනට කැමැත්තක් දක්වන. එහෙනම් තණ්හාව. දැන් අපි දන්නව මේ කතාවද? හැබැයි තාම ප්‍රත්‍යක්ෂ නැහැ. ප්‍රත්‍යක්ෂ වෙන්න නම් විඤ්ඤාතුනි දුක්ඛ සමුදය ප්‍රත්‍යක්ෂ වෙන්න නම් ඔබට දුක්ඛ සත්‍ය දැනෙලා තියෙනවා. දුක්ඛ ආර්ය සත්‍ය වැටහිච්ච නැති කිසිම කෙනෙකුට දුක්ඛ සමුදය වැටහෙන්නේ නැහැ. එහෙම වුණොත් කාලාම සූත්‍රයක අයිති නැහැ. මොකද දැන් ඔබ ඕක දැනගෙන ඉන්නේ බුදුහාඳුරු කියපු නිසා. ඇයි දුක්ඛ ආර්ය සත්‍ය මනාකොට දැකගත්තේ නැත්නම් දුක්ඛ සමුදය කියන එක දැකගන්න බෑ හරියට. එහෙමනම් කවුරු හරි කිව්වොත් මං දුක්ඛ සමුදය කියලා මොකක්ද ඇහුවාම තණ්හාව කියලා. ඒ කියන්නේ මොකද්ද? ඒ කොහෙන් හරි එකක් අහගත්ත එක. එක්කෝ පරම්පරාවෙන් එන එක. එක්කෝ ත්‍රිපිටකයෙන් ගත්ත එක. එක්කෝ හාමුදුරුවෝ ගත්ත ගුරුවරයාගෙන් ගත්ත එක. එක්කෝ බුදුහාමුදුරුවෝ ගත්ත එක. ඒ තාම ප්‍රත්‍යක්ෂ වෙලා වචන මාත්‍ර විතරයි. හරි. දැන් පින්වතුනි අපි පොඩ්ඩක් බලමු බොහෝම කල්පනාවෙන් යුක්තව ඔය කියන තණ්හාව තණ්හාවෙන් මේ ලෝකෙට ඇලෙන්නේ මොකක් නිසාද කියලා. දැන් ඕකට ගත්ත කන්න ඕක කියන එක වචනයක් අවිද්‍යාව කියලා. මොකන්ද පින්වතුනි අවිද්‍යාව කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ පින්වතුනි මොකද? ඇත්ත ඇති සැකයෙන් නොදැනීම. හරි. අපි ඔන්නෝක ගමුක වැරදි දැකීම. හරි. ඇත්ත ඇති සැකයෙන් නොදැනීම. ඇත්තක් තියෙනවා හැබැයි අපි දකින්නේ වෙන දෙයක්. එහෙනම් දැන් මෙතන ඉන්න හැමෝටම අවිද්‍යාව තියෙනවනේ. හැමෝටම අවිද්‍යාව තියෙනවා කියලා කියන්නේ තියෙනතුනි අපි දකින්නේ එකක් හැබැයි ඇත්ත තව එකක්. ඔන්න ඕක තමයි විමස ගන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම බලමු තියෙනතුනි අපි දකින්නේ මොකද්ද කියලා. දැන් මේ අපි දකින්න එක නිසා තමයි අපි ඇලෙන්නේ ඉන්නේ. බලන්න එහෙනම් මොකද්ද මේ අපේ තුල තියෙන දෘෂ්තිය? මේ තණ්හාව ජනිත කරගන්න. තණ්හාව ජනිත කරගන්න. මොකද්ද අපි තුල තියෙන දෘෂ්තිය කියන්නේ? අපි තුල තියෙනවා මේ දෘෂ්තිය. මේ දේවල් අපේ කැමැත්තට වෙනවා කියලා. දැන් මම මේක ඔප්පු කරලා පෙන්නන්න මේක අපිට තියෙනවා කියලා. මේ දේවල් අපේ කැමැත්තට තියෙනවා. අපේ කැමැත්තට තියෙන නිසා තමයි පින්වතුනි ශ්‍රමිකවම අපි ඒකට ඇලෙන්නේ. අපි කැමති විදිහට තියෙන නිසා. හරි. රෝස මලක් තියෙනවා. අසූචියක් තියෙනවා. ඔය දෙකෙන් ඔබ ඇලෙන්නේ මොකටද? රෝස මල. එහෙනම් මේ අපි කැමැත්ත කියලා එකක් තියෙනවා. ඔන්න ඔය කැමැත්තට වෙනවා කියලා. කැමැත්ත තියෙනවා කියලා. මුල දෘෂ්ටියක් හද ගන්නවා අපි හැම මොහොතකම. ඒක නිසා තමයි හැම තිස්සෙම අපිට ඒක ඕනේ වෙන්නේ හෝ ඒකට තණ්හා වෙන්නේ. වාහනයක් ගන්න යනවා කෙනෙක් වාහනයකට කැමති වෙන්නේ මේ වාහනේ නම් හොඳයි කියලා කැමති වෙන්නේ. ඒ වාහනේ ගැන අපි දන්න අපිට හිතට එන දේ එහෙම්මම පවතී කියලා නේද? එහෙම්මම වෙයි කියලා නේද? වාහනයක් ගන්න යනකොටම අපිට හිතෙන්නේ මොකද්ද? මේකේ නැගලා යන ගම හතුරගේ ගේගාවෙන් ෆෝන් එකක් ගහගෙන උට පෙන්න බලන්න වාහනේ උගත්තා. ගිහිල්ලා හතරගම ගිහිල්ලා පාරේ වඳුරක් හේන් බැඳගෙන ෆැමිලි එකේ කට්ටියත් එක්ක ඔන්න ඔහොම එකක් තමයි හිතේ හැදිලෙන්නේ. ඒ එන්නේ ඒක හැදිලා එනකොට දින්නතුනි ටග් ගාලා අපි වස්තු වලට ඇදෙනවා. ඕක පටිච්ච සමුප්පන්නෝ විග්‍රහ කරලා තියෙනවා. මම හිතන්නේ හතරවෙනි සීතියකේ විතර අහන්නේ ඒක. අන්තර්ජාලේ නම් මම හිතන්නේ 120න් විතර පස්සේ. ඕක පටිච්ච සමුප්පන්නෝ දේශනා කරලා දිනා ඕක වෙන විදිහ කොහොමද කියලා. ගැඹුරු දහම් කොටස යටතේ. දැනට අපිට එච්චර ඕනේ නැහැ. එහෙනම් දැන් මේ වාහනේ ගන්න ඕනේ කියලා ඇලුනේ. ඒ වෙනකොට අපේ හිතේ බැහැගෙන තිබිච්ච දේවල් නිසා නේද? අපේ හිතේ බැහැගෙන තිබුණා නේද? ඔන්න ඕක නිසා තමයි අපි ඕකට ඇලුනේ කියලා. ඒක මෙයි කියලා හිතාගෙන ඉන්න දෘෂ්තිය නිසා. හැබැයි වාහනේ ගන්න යන වෙලාවේ අනාගතේ තේන දෙවි කෙනෙක් කැවිදලා කිව්වොත් එහෙම මේ බලහන් ඔබට හිත වෙන වැඩි කියලා. අපිට පෙන්නුවොත් එහෙම පවුලයත් එක්ක යනකොට එකපාරට කන්ටේනර් එකක් ඇවිල්ලා ඕකේ හැටි දෙවල් වෙලා චොප්පු වෙලා යන පවුලේ ඔක්කොම. දැන් ඔබ ওই වාහනේ ගන්නවද? ගන්නවද? නෑ. ඔබ ඒකාන්තයෙන්ම දැනගත්ත එක දෙයක් මගේ කැමැත්ත සිද්ධ වෙන්නේ නෑ. එහෙනම් ඔබ තණ්හයිද? ඔබගේ කැමැත්ත සිද්ධ වෙනවා නම් තමයි මේ විදිහට හැමතිස්සෙම තණ්හා වෙන්නේ එතනට ගිහින්. ඔබගේ කැමැත්තට තියෙනවා. හැබැයි මේ දෘෂ්ටිය මොකද්ද? ඔබට හැමතිස්සෙම ওই වස්තු ගැන හිතෙන්නේ මොකද්ද? ඔබගේ කැමැත්තට තියෙනවා කියන්නේ. ඔබගේ කැමැත්තට තියෙනවා කියන ගත්ත ගමන් ඉන්න තරස් ගාල ඇලෙනවා ඒක. දැන් පාරේ කෙල්ලෙක් යනවා. පාරේ කෙල්ලෙක් යනකොට කොල්ලෙකුට හිතෙනවා මේ අර මගේ දැන් මේ එයා දැන් එයාට හිතෙන එක වෙයි කියලා එයාට හිතෙනවා. ඒ කාන්තාව දැක්කාට පස්සේ ගති පටිච්චියක් නිසා ඒවදී වැරදි ඒව ගොඩක් ගැඹුරු වචනනේ ඒව ඇත්තට දාගන්න ඕනේ මේ වෙලා. ගති පටිච්චියක් වීම නිසා කොහොමද මේ කෙනාට ඒ කෙල්ල ගැන යමක් හිතෙනවා. ඒ හිතනකොට මෙයාට හිතෙනවා ඒක දැන් වෙයි කියලා. මෙතනින් එහාට ඒකම වෙයි කියලා. ඒක නිසා මොකද කරන්නේ? ඒකට තණ්හා උපදවාගෙන ඒක ලබා ගැනීමේ දැඩි අරගලයකින් දෙනවා. ඕකට උපාදාන වෙච්චේම ඔක්කොම බහිනවා. මම ඇත්තට ගැඹුරට මේක කියන්නේ නැහැ. මේ දෘෂ්ටිය පෙන්වන්න විතරයි මම මේ පෙන්වන්නේ. දැන් මොකද වෙන්නේ? අර තමන්ගේ කැමැත්තට වෙන බව, තමන් හිතාගෙන ඉන්න විදිහටම මේක වෙන බව වැටහෙනකොට මොකද වෙන්නේ? තල්කාල ගිහිල්ලා නැහැ. හැබැයි අර දෙවියන් වෙන ආයි පෙන්වුවොත් ඒ මොම කතා කරන සතියක් යනකොට ඒ කියන්නේ උඹ පන්නලා දාලා ඔය ගේ ඇවිත් කර ගන්නවා කියලා. දැන් මේ කැමැත්ත නෙමෙයි නේද වෙන්නේ? එහෙනම් දැන් ඇලෙයි. දැන් ඇලෙයි නෑ. හෙට ඒ ගෑනේ වැඩිලා අන්දභාගය හැදෙනවා කියලා පෙන්නුවොත් එහෙම. දැන් කැමැත්ත නෙමෙයි නේද වෙන්නේ? එහෙනම් දැන් ඇලෙන්නේ නෑ. එහෙනම් පින්වතුනි මේ ඕනෙම තැනක ගිහිල්ලා තණ්හා වෙන්න ඔන්න ඔය කියන දෘෂ්ටිය බලපාන. එතන එහෙනම් තණ්හා වෙන්න විතරක් නෙමෙයි පින්වතුනි ගැටෙන්නත් බලපාන්නේ ඔය දෘෂ්ටියම තමයි. එහෙනම් මේ ලෝකේ යම් ඇලීමක් තියෙනවා නම් ගැටීමක් තියෙනවා නම් ඔය ඇලීමටයි ගැටීමටයි දෙකටම හේතු වෙන මුලාව ඔන්න ඕක. මගේ කැමැත්තේදී හෙට ඉන්දියාවයි ලංකාවයි මැච් එකක් ගහන්නේ. ඔබ කිව්වොත් ලංකාව දිනනවා කියලා. එක්කෝ ඔබ hina වෙනවා එක්කෝ ඔබ අඬනවා නේද ඒක? ඔව්ද නැද්ද? ඔව්. එක්කෝ ඔබ අඬනවා එක්කෝ ඔබ hina වෙනවා. ඇයි? තමන් කියේ තමන් හිතපු දේ වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඒකට ඇලුනා. හරිද අදතුයි. වුණේ නැත්නම් එහෙනම් මොකද වෙන්නේ? ඒකත් එක ගැටෙන්නේ. ඒ දුකයි. ඔන්න හොඳට දකින්න මේ. එහෙනම් දැන් මුලා දෘෂ්ටියක් හටගත්තේ ගමන් එක්කෝ ඇලීමක් තියෙනවා එක්කෝ ගැටීමක් තියෙනවා. එහෙනම් මේ මුලා දෘෂ්ටියෙන් අයින් වුණා නම් ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ. එහෙනම් රහතන් වහන්සේ ඇලෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැත්නම් ඇයි? උන්වහන්සේට මුලාවක් නැති නිසා. එනම් මේ මුලාව කියලා කිව්වෙදී මුල ආපු තැන හැමත් අවිද්‍යාව. අවිද්‍යාව තමයි මුල අවයකට ආපු. අවිද්‍යාව කියන්නේ ඇත්ත නොදැනීම. එහෙනම් දැන් මේ දැනගෙන ඉඳලා තියෙන්නේ බොරුව. වැරදි දෘෂ්ටියක ඉඳලා තියෙන්නේ. ඒ වැරදි දෘෂ්ටියක සිටීම නිසා මේ ලෝකයේ සම්බන්ධව වැරදි දෘෂ්ටියක සිටීම නිසා මේ පුද්ගලයා නිතර නිතර මේවට ඇලෙනවා. නිතර නිතර මේවත් එක ගැටෙනවා. ඇලි ඇලි ගැටි ගැටි මුලාවෙන් යන ගමනක ඉන්නවා. එහෙනම් දැන් අපි බලමු මේක දැන් ඔබ කැමත් ඔබ ඔබ හිතන විදිහට මේක වෙයි. ඔබගේ වසඟේ ඒකයි වසඟේ තියෙනවා කියන්නේ. ඔබගේ වසඟේ තියෙනවා කියලා හැඟෙන හැඟීම ඔය කියන්නේ. ඔබ කැමති විදිහට වෙයි. දැන් උදාහරණයක් මම කියන්නේ මේ හොඳම උදාහරණයක්. දැන් මම මේ ලංකාවට ඇවිදලා මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි දේශනාවලට ගියේ පොඩි කාර්යයකට. ඔය පොඩි කාර්යයක යනකොට අපි මේ වනහන මහත්තයෙක් වපය වෙලා හත් දෙයියනේ ඔය පොඩි වාහනේ යන්න එපා මේ කවුරු නැහැල හැපුවොත් එහෙම දෙපැත්තේ ඔක ජොක් වෙලා යනවා අපිට නිවන් දකින්න වෙන ඊට පස්සේ කි. ප්‍රාද එකක් ගෙනල්ලා නැවතුව ගේ ඉස්සර මෙන්න මේක ඉන්න තාක්කල් මේක මන් දෙන්නේ කියන්න මේක තවද ඔක්කොම මන් දෙන්නා. දැන් මොකද වෙලාදී? දැන් අපේ මහත්තයෙක් ඔක පදි ඔගේ ආරයි යනවා. මට හිතෙන්නේ මොකද? මූ මේක හප්පයි. හැබැයි මං ගෙනවනකොට මම ඩ්‍රයිව් කරනකොට හැබැයි පේනවද දෘෂ්ටි? ඇයි මං පාර යනකොට ඔක්කොම වාහන අයින් කරගන්නවා නේ? මං යනකොටත් එන වාහන තමයි එතුමා යනකොටත් එන්නේ. ඒ වුණාට එතුමා මේකේ යන්නේ ඇයි? මේ මේ අර පොඩි එකක් හැපුණොත් නම් ඔය ලක්ෂයන් දෙකක් දීලා බේරගත්තා. ඔය පේන් කරගන්න හරි මොකද මේ කපේ හැපුණොත් එහෙම මොකද වෙන්නේ? දැන් දෙන්න දෙයක්වත් නැහැ, ඔක්කොම සාසනෙට දීලා තියෙනවා. මොනවා කරන්නේ ඊට පස්සේ? ඉතින් හරි බයයි. හරිම බයයි. හැබැයි ওই බය එන්නේ මං ඩ්‍රයිව් කරනකොට නෙමෙයි. ওই බය එන්නේ මට තව කෙනෙක් ඩ්‍රයිව් කරන්නේ. දැන් ඕකේ මොකද්ද ඔබට තේරෙන්නේ? පේනවද මගේ දෘෂ්තිය? මේක අරිහත්ත්වයේදී නැති වෙන්නේ. 100%ක් නැති වෙන්නේ. අවිද්‍යාව දුර වෙන්නේ එතන. ඔය මුලා දෘෂ්ටියක් අපි ඉන්නවා හැම තිස්සෙම. ඒ දැන් මම ඉතන තියෙන මුලා දෘෂ්ටිය මොකක්ද? දැන් මගේ ඉන්නේ තියෙන මොකක්ද? හැපෙන්නේ නැහැ. ඒක නිසා මන් ඩ්‍රයිව් කරද්දි අර බය එන්නේ නැහැ, හැපෙන්නේ නැහැ. හැබැයි මගේ හැපෙන්නේ නැතුනට අනිත් අය හැපෙන්න පුළුවන්. ඒක නිසා බය. දැන් ඔබගේ අම්මා මැරෙනවද? කවදද? මං අහන්නේ ඇත්ත. දැන් ඔබට හිතිලා තියනවාද ඔබගේ අම්මා මැරෙයි කියලා? දැන් හොඳට බලන්න මේ මේ කියන කරුණ තමන්ගේ ජීවිතය තුළින් ගන්න. ඔබට කවදක්වත් හිතිලා තියනවාද ඔබගේ අම්මා මැරෙයි කියලා? හිතෙන්නේම නැහැ. හැබැයි අනිත් අයගේ අම්මලා අපෝ මැරෙනවා. මලකෙවල් වල යන්නේ ඔබ ඕනේ තමයි. ආ මගේ අර යාළුවගේ අම්මා මැරෙලා අපි අම්මලා ගෙදර. යාළුවෝ හොගාලන්න ඔබ ගිහලා කරන් ගන්නවා. එහෙම වෙන්නේ යාළුවෝ ඔක්කොගේ අම්මලා මැරෙන්න පුළුවන්. මගේ අම්මා මැරෙන්නේ ඇයි? මගේ දෘෂ්ටිය පිටින්ද? ඒ දෘෂ්ටිය මොකද්ද? මගේ දේවල් එහෙම මගේ කැමැත්තනේ නේද? මේ දෘෂ්ටියට ඇවිල්ලා තියෙන මගේ කැමැත්ත හැමතිස්සෙම. එන මගේ කැමැත්තට වෙන්නේ මේක. එන මගේ කැමැත්තට වෙනව නම් අම්මා මැරෙන්නේ කවදාවත් නැහැ. ඔන්න ඕක තුල තමයි ඔබ ඉන්නේ හැමතිස්සෙම. ඔබගේ දරුවා මැරෙයි කියන එක බින්දු මාත්‍රයක්ව හිතනවාද කියන අම්මේ? හිතට එන්නේම නැහැ. ඇයි හිතට එන්නේම නැත්තේ? අර තමන්තොල තියෙන දෘෂ්ටි. මගේ කැමැත්ත වෙනවා. මගේ කැමැත්තට තමයි මගේ වසඟේ තමයි මේක තියෙන්නේ. මේක හරි සිමුම්ම බිමුතරින් නැටමස් මේ ලහර වලට පාවැදිලා තියෙන්නේ. ඒක නිසා මුළු ලෝකෙම මැරුණත් මම මගේ ඒව මැරෙන්නේ නැහැ. ඉතින් ඔය දෘෂ්ටිය බිඳ ගන්න නම් ඕක සහමුලින්ම පහ කරගන්න නම් බිමුතනේ විද්‍යාව පහ කරගන්න. මොකද්ද එහෙනම් විද්‍යාව? ඇත්ත මොකද්ද? ඇත්ත මොකක්ද කියලා දැනගන්න නම් යන්න වෙනවා කොහෙද? දැන් බොරුව මොකක්ද කියලා දැනගන්න පුළුවන් අපි ගාවේ. ඇත්ත මොකක්ද කියලා දැනගන්න නම් යන්න වෙනවා කා ගාවද? තථාගතයන් වහන්සේ ගාව. අන්න තථාගතයන් වහන්සේ ලෝක සනාතනික ධර්මයේ දේශනා කළා. මොකද්ද උන්වහන්සේගේ වාදය? හේතුඵල වාදය. අන්න උන්වහන්සේගේ වාදය ඉදිරිපත් කරනවා. "යේ ධම්මා හේතුඵවව තේසං හේතු තථාගතවා තේසං චේව නිරෝධෝ ඒමං වාදී මහා සමන." එනම් මේ මහා ගමණයාගේ වාදය මොකක්? මේ කියව හේතුඵල වාදය. එන හේතුඵල වාදය තුළින් මේකට උත්තරයක් ගන්න පුළුවන්. එන යම් දැනක හේතුඵල වාදය අවබෝධයක් නැත්නම් තින්ගුදී මාර්ගඵල ලබන්න බැහැ. හේතුඵල වාදය කියලා කිව්වේ පටිච්ච සමුප්පන්නතාවය. පටිච්ච සමුප්පන්නතාවය අවබෝධ කරගන්න කියන අර ඔක්කොම අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය පච්චා නාම රූපං නාම රූපච්චා සලායතනං ඔය විදිහට යන්න අවශ්‍යතාවයක් නැහැ. හේතුඵල දැන දැනගන්න තියෙනවා. හේතුඵල ටික හරියට දැනගත්තා නම් අර ටික දැනගත්තා හරහා තමයි. එහෙනම් දැන් සෝතාපන්න ඵලයට පත් වෙන නම් පිටතින් මේ පටිච්ච සමුප්පාදය කියන දහම් කාරණාව මනකට ඔළුවේ තියෙනවා. දවසක් සතාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝත් එක්ක වැඩි ඉඳලා විසුංගිය ආමතන. විසුංගිය ආමතන අහනවා පටිච්ච සමුප්පාදය එන ජාතිය භවයෙන් වෙනවා කියලා මම උඹලට කියවා උඹලට රැකයක් මොනවා හරි තියෙනවද කියලා. ඉතින් විශ්වවිද්‍යාලේ කියනවා අනේ නෑ තමයි. මාව බෙහෙතරපත් වෙනවා කියනවද නෑ කියන්නේ. තියෙනවා නම් අහන්න. හිතට මොකද්ද වගේ නම් යාළුවට කියලා අහන්න තවන්න. ඉතින් ඔය විදිහට කියනකොට තියෙනවනේ හැමෝම කියනවා නෑ නෑ නෑ. අනේ ස්වාමීන් වහන්සේ අපිට මනාවට තේරිලා තමයි අපි මේ නෑ කියන්නේ. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීන් වහන්සේ මට නම් හිතෙන විදිහට මෙතන ඉන්න අය ඔක්කොම සෝතාපන්න ඵලයෙන් එහාට ඉන්නේ. ඒලා බුදුහාමුදුරුවෝ කියනවා ආනන්දේ ඔබට හිතෙන විදිහට මම මේ අයගේ හිත දිහා බලලා ආනන්දේ ඥානෙන් කියන්නේ මෙතන ඉන්න අයගේ අන්තිම මාර්ගඵලලාභියත් සෝතාපන්නයි. එහෙනම් අදෝ මේ කෙනත් සෝතාපන්නයි. එහෙනම් දැන් සෝතාපන්න ඵලයෙන් ලබා ගැනීම නිසා මොකද්ද කළ යුත්තේ? මොකද්ද කළ යුත්තේ? මේ හේතුඵල ධර්ම මනා කර තේරුම් ගන්න. එහෙනම් හේතුඵල ධර්ම කියලා කියන්නේ අර මුල් මහා පටිච්ච සමුප්පාදේ නෙමෙයි. ඔය පටිච්ච සමුප්පාදේ ඔක්කොම දන්න జగතේ මේ ලෝකේ නෑ. හිතපු జగත හිතුවම පෑයම. ඒ හැරෙන්න දෙන්නේ ඔය පටිච්ච සමුප්පාදේ ඔය ආකාරව දැනගන්න බෑ. පටිච්ච සමුප්පාදේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන මොකක් වගේ කියලාද? මහා සාගරේ වගේ. සාගරේ කියන්නේ මොකද්ද? යන්න යන්න මක් වෙන එකද? ගැඹුරු එක. යන්න යන්න යන්න යන්න ගැඹුරු එක. ඔක පිරික්සා බලන්න බලන්න බලන්න බලන්න මහ ගැඹුරෙන් ගැඹුරට යනවා. ඒක තථාගත මේ විශේෂ ගෝචර දෙයක් නිසා එච්චර ගැඹුරකට යන එක සාමාන්‍ය මිනිස්සුන්ට ගෝචර දෙයක් නෙමෙයි. හැබැයි ඔන්න මම සරලව ඔබට කියන්නම් තථාගතයන් වහන්සේගේ වචනේ. ඒ තමයි හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. ඔන්න ඕක පින්වතුනි මේ ලෝකේ සනාතනික දහම. ඕක දැන් හොඳට විමසලා ගන්න. හේතුම් පටිච්ච සම්භූතං හේතුන් ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා. හේතු භංගා හේතු නැතිවීමෙන් නිරුජ්ජති නිරුදා වෙලා යනවා. එහෙනම් හේතුන් ගැළපීලා බැඳීමෙන් උදා වෙනවා, හේතු නැති වෙනකොට නිරුදා වෙනවා. ඔන්න ඕක ගැන තමයි දැන් මේ වෙලාවේ අපි කතා කරන්නේ. හේතු ගැළපීලා බැඳීමෙන් උදා වෙනවා, හේතු නැති වෙනකොට නිරුදා වෙනවා. හොඳට බලන්න මේ කියන කවුරුද බලන්න තියෙන්නේ මේ දින ලයිට් එකද? ලයිට් එක කොහේද ඔබට තේින්න තියෙන්නේ? ස්විච් එක දැම්මට පස්සේ ඔතනින් ආලෝකයක් උදා වෙනවා. ආලෝකේ උදා වෙවි තියෙනවා. හැම මොහොතකම ආලෝකේ උදා වෙවි තියෙනවා. මොකද ඒකට අවශ්‍ය හේතුව සමේන නිසා. ඔබ දැන් මේ ලයිට් එක ස්විච් ඔෆ් කළොත් මේ ආලෝකේ කොහෙද යන්නේ? මේ ආලෝකයට මොකද වෙන්නේ? ඔන්න ඔතන මේවලින් වැදගත්ම හරියක් තියෙනවා. ඒ තමයි ඔබ ස්විච් එක දාද්දී මේ ලයිට් එක මේ ආලෝකය ඇති උනා නෙමෙයි උදා උනා. ඇති උනා කියන වචනේ කිව්වොත් අන්න එතනින් එහාට බුදුදහමින් විස්තර කරන්න බැරි වෙනවා. ඇයි? ඔබ සාස්වත දෘෂ්ටියට වැටිච්ච කෙනෙක්. එහෙනම් මේක ඇති උනා නෙමෙයි. ඒක ඔප්පු කරගත්ත හැකි. මේක ඇති උනා නම් ස්විච් ඔෆ් කළාම මොකද වෙන්නේ? කොහොමද ඉතින් නැති වෙන්නේ? ඇති වුණා නම් එක පාට. දැන් ඇති වෙලා නැතිනේ. දැන් ඔබ කිව්වේ ඇති වුණා කියන්නේ. ඇති වුණා නම් ස්විච් ඔෆ් කළාගෙන නැති වෙන්න ඕනේ නෑනේ. නැති වෙන්න නම් ඕක කොහෙට හරි යන්න ඕනේ. ඕක කොහෙට හරි යන්න ඕනේ. දැන් මෙතන වීදුරුවක් තියෙනවානේ. ඔන්න දැන් මෙතන වීදුරුවක් ඇත. දැන් වීදුරුව නැත. ඇයි? තිරිච් එක වෙනදකට ගියා. එහෙනම් මෙතන මේ ආලෝකයක් ඇත නම් ස්විච් ඔෆ් කරමු පමණින් මේක ඩිසපිය වෙන විදියක් නැහැ. නැති වෙලා යන විදියක් නැහැ ඒක. ඇයි ඇත්තනේ? ඇති වෙලා නැතිවෙන ඔය කියන විදියට. දැන් තමත් ඇති වෙලා තියෙන්නේ. එහෙනම් ඇති වෙලා නම් තියෙන්නේ ස්විච් ඔෆ් කළා කියන එකපාරට නැති වෙන විදියක් නැහැ. හැබැයි පින්වතුනි උදා වෙදී නම් තියෙන්නේ ස්විච් ඔෆ් කරලා කියන්නේ මොකද හේතුවක් නැති කරලා හේතු ටික තියෙනකන් උදා වුණා හේතුවක් නැති කරගවම මොකද වෙන්නේ නිරුදා වුණා නිරුදා වෙනවා නම් පින්වතුනි ආයි කොහෙවත් ගියා කියලා කියන්න පුළුවන් බෑ උදා වෙදී තිබුණා දැන් උදා වෙන්නේ නැහැ බඩු විකුණුගෙන හිටියා දැන් විකුණන්නේ නැහැ කඩයක් තියෙනවා මේ දැන් බඩු විකුණන හිටිය දැන් විකුණන්නේ නැහැ උදා වෙදී තිබුණා දැන් උදා වෙන්නේ නැහැ එහෙනම් දැන් අහන්න පුළුවන්ද ඵලයේ කොහටද ගියේ කියලා නැහැ තියෙන්නේ මේ ලෝකේ ඇත්ත වශයෙන්ම ඵලයේ කියලා දෙයක් නැහැ තියෙන්නේ ඵලයක් විද්‍යාමාන වෙනවා විතරයි ඵලයේ කියන දේ හැමතිස්සෙම විද්‍යාමාන වෙදී තියෙනවා ඒ ඵලයේ විද්‍යාමාන වෙන්නේ හේතු සමූහයක් එක් පටිච්චදී ගැළපෙලා බැඳී පටිච්ච කියන එකට විවිධාකාරයේ අර්ථ ගන්න එක එක තැන්වල යෙදෙනවා මෙතන ගන්න මොකද්ද පටිච්ච කියන්නේ මොකද්ද ගැළපෙලා සකස් වීම එහෙනම් හේතු රාශිය ගැළපෙලා සකස් වීමෙන් විද්‍යාමාන වෙන ඵලය හේතු නැති වීමක් වෙලා යනවාද නිරුද්ධ වෙලා යනවා එහෙනම් උදා වෙදී තියෙනවා හේතු නැති වුණාම නිරුද්ධ වෙනවා තව උදාහරණයක් ගන්න මගේ අතේ තියෙනවා ලයිටර් එක දැන් මේ ලයිටර් එක මම මේක දැන් ගහන්න යන්නේ මම ලයිටර් එක ගහපු ගමන් මොකද වෙන්නේ ගින්නක් එන්න ඕනේ නේද ඒ ගින්න කොහෙන්ද එන්නේ කියලා හතර වටේ දින ගේට්ටු වලින් බලා ගන්න හැබැයි පොඩ්ඩක් පරිස්සම් වෙන ඔළුව එහෙම එනකොට ගින්න ඔළුව එහෙම වැදුනොත් තෙල් ගාව ඔළුවක් එහෙම නම් ගිනි ගන්නත් පුළුවන් හොඳට බලන්න කොහෙන්ද මේක එන්නේ කියලා වටේ බලාගෙන ඉන්න මේ පැත්තෙන් ආවද කියලා ගින්න කොහෙන්ද කොහෙන් යටි ආවද ගින්න නෑ එහෙනම් දැන් මේ මොකද්ද මේ කුණුවන්ති ඇතිනම් මේ ගින්න ඇති වුණා නම් වින්නතනේ ඔය කොහෙන් හරි එන්නේ නැහැ දැන් මේ ගින්න ඇති වෙලා තියෙන්නේ දැන් මම මේක අතාරිනවා දැන් ගින්න නැති වුණා නේද කොහෙදද ගියේ ඔගොල්ලෝ දැක්කද කොහෙ හරි යනවා මේ ගින්න නෑ එහෙනම් වින්නතනේ ඇතිවීමක් නැතිවීමක් පනවන්න බෑ මේ ලෝකේ මම මේක ගහගෙන මේ බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්න ඔබට පේනවා මේ බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්න තාක් කල් මොකද වෙන්නේ මේක විද්‍යාමාන වෙනවා මේ ගින්න උදා වෙනවා හැබැයි මම මේක අතහැරප ගමන් මොකද වෙන්නේ අර එක හේතුවක් තිබුණා මේ ගෑස් එක එන්නේ මේ බටන් එකේ වුවහම අන්නේ හේතුව භංග වෙච්ච නිසා දැන් ගින්න උදා වෙන්නේ නැහැ දැන් ගින්න උදා වෙන්නේ නැහැ. ඇයි හේතුව? හේතුවක් භංග වුණ නිසා. උදා වෙන්නේ නැති නිසා දැන් විද්‍යාමාන වෙන්නේ නැහැ. පිනිද්‍යාමාන වෙනවද ගින්න? නැහැ. එහෙනම් ගින්න විද්‍යාමාන වෙන්නේ පින්වතුනි ගින්න උදා වෙනකොට. ගින්න උදා වෙන්නේ මොනවැද්ද? හේතු ටික ගැලපෙනකොට. එහෙනම් දැන් මට කියන්න ගින්න සමග සමීකරණයක් හදමු. ඉගෙන ගන්න ඇයි ඔක්කොම ඉන්නේ? සමීකරණයක් හදමු 10 ද්‍රව්‍ය ධන 10 පෝෂකයේ ඔක්සිජන් ධන උෂ්ණත්වයේ සමානයි ගින්න ඔව්ද නැද්ද ඔව් එන හේතු ධන හේතු ධන හේතු සමානයි ඵල නේද එහෙනම් දැම්මට කියන්න ඔබගේ කැමැත්ත කොහෙද තියෙන්නේ කොතනද තියෙන්නේ ඔබගේ කැමැත්ත කියන්නේ කොහෙද තියෙන්නේ දැන් මෙතර වෙලා හිටියා නේද මුලා දෘෂ්ටියක වාහනයක් ළඟට ගියාම මං කැමති දේ මේ දැන් මේ දැන් මේක ගත්තහම මං කැමති දේ මේ. ඒක නිසා නේද පින්වතුනි මම මේක ගහනවා එකපාර. ඔන්න ගහන. හරි. හරි. ඔන්න මං ගහනවා මේ. එතකොට මේක ගහද්දී එකපාරට මේක පත්තු වෙන්නේ නැහැ. පත්තු වෙච්ච නැති වෙච්ච ගමන් මම මොකද කියන්නේ? ගන්නද? හොඳට බලන්න ඔබේ ජීවිත අත්දැකීම් වලට දාලා. ගන්නද? ටීවී එක ඉස්සරහට යනවා ටීවී එක ඉස්සරහට ගිහිල්ලා බලන්න මේ රිමෝට් එකේ ඔන් කරන්න හදනවා. ඒක ඔන් නු නැත්තම් එකපාරට මොකද වෙන්නේ? කරනවද නැද්ද? පින්වතුනි ඔබ මේ බටන් එක ප්‍රෙස් කළාම ඔබගේ මන විසින් ඔබට ඔබට දැනුම් දීමක් වෙනව නේද? මම ප්‍රෙස් කළොත් ඔබ වැඩ කරන්න ඕනේ කියලා. ඔව්ද නැද්ද? මේ දෘෂ්ටිය හොඳට බලාගන්න. හරි. දැන් ඔබ ඉඳන් ඉන්නවා. ඉඳන් ඉන්නකොට ඔබගේ පුතා හෝ යාළුවා හෝ කවුරු හරි ඔබ ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරාද වැඩ කරන්නේ නැහැ. එයා වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ කී කී ඉන්නකොට. ඔබ කියනවා කෝදියා ඔබ මම බ්‍රේක් කරන්න ඔබ වැඩ. ඇයි එහෙම කියන්නේ? ඈ? දැන් ඌට වැඩ කරන්නේ. හැබැයි මට වැඩ කරයි. එහෙම වෙන්නේ නැද්ද ජීවිතේ? වාහනයක් මම කැඩේනවා. දැන් ස්ටාර්ට් කරනවා ස්ටාර්ට් කරනවා ස්ටාර්ට් වෙන්නේ නැහැ. බෑ බෑ ඔක බෑ ඉර ඔබ නගිනව නගන මොකට කරන්නේ ඔබත් කරන්නේ අර හේතු එකතු කරන්න හදන එක තමයි වෙලා තියෙන්නේ පින්වතුනි එක හේතුවක් ඕක ඇතුලේ නැහැ ඒක නිසා අර ස්ටාර්ට් වීම කියන ඵලය විද්‍යාමාන වෙන්නේ නැහැ හැබැයි ඔබට හිතෙනවා මොකක්ද අර දෘෂ්ටිය නිසා ඔබට හිතෙනවා අහන් ගහුවක් එයි ඒක නිසා මොකද බෑ බෑ එළියට බං ගහලා බලනවා කියලා මොකද කරන්නේ ඔබත් එන්නේ ඊට පස්සේ තේරෙනවා නේ කියලා අන්න ගැටෙනවා ඉතින් එන ඔබ හිතන බලන්න තියෙනතනේ ඔය ඇලීම් ගැටීම් දෙකට ඔය කියන මොන දෘෂ්ටිය බලපානවා ඔය දෘෂ්ටිය හර හැංගිලා තියෙන දෘෂ්ටිය ඔය මම මගේ කියන හැඟීම හටගන්නේ ඔන්න ඔතනදී ඔය මුලා දෘෂ්ටියටපත් වෙච්චාට තමයි මම මගේ කියන කෑල්ලට එන්නේ ආ මගේ වසඟයේ පවතින දේ මගේ කියලා අල්ලගන්නවා ඇයි ඔබගේ දරුවන්ට මගේ දරුවා කියන්නේ අල්ලපු ගෙදරේ කාට එහෙම නොකියන්නේ කුසෙන් හදපු හින්දාමද නෑ මොකද ඔබගේ කැමැත්තට ඉන්න නිසා දරුවෝ දෙන්නේ ඔබට ඉන්නවා එක්කෙනෙක් හොඳට ඉගෙන ගන්නවා හොඳට ඉගෙනගෙන හැමදාම පන්තියේ පළවෙනියා ගෙදර කියන දේ ඔක්කොම අහගෙන ඉන්න තව එකෙක් ඉන්නවා ඌ කොල්ල කුරුට්ටත් එක්ක ඉහිල ගංජා ගන්නවා එහෙනම් ඔතනින් ඔබේ පුතා කවුද දෙන්නම ඔබේ පුතා වුණාට හැමදෙස්සෙම ඔබේ පුතා තමයි. හරි. හැබැයි ගංජා විකුණන තාත්තගේ පුතා තමයි. තාත්තගේ පුතා තමයි. තාත්තගේ පුතා අනිත් එක්කෙනා. ඇයි? තමන්ගේ කැමැත්තේ ඉන්නව නම් යම් කෙනෙක් තංගාල නිමෙතින් මගේ කියන අල්ලන. තංගාල මගේ කියන ග්‍රහණයට ගන්න. දැන් මට අත් දෙකක් තියෙනවනේ. දැන් මේ මෙන්න මේ අතට ඇයි මම මගේ අත කියන්නේ මේ මහත් දෙයක් අතක් තියෙන. ඇයි ඒකට මම මගේ අත කියන්නේ? ඉතින් මේ දෙකෙන්ම කෙරෙන එකම දේ නෙමෙයිද? දෙයක් අල්ලන්න පුළුවන්, ගහන්න පුළුවන්, කුඩු කරන්න පුළුවන්, මොකක් හරි ඒ දේවල් පුළුවන් දෙකටම පුළුවන්. ඇයි මම මේකට මගේ අත කියන්නේ? මේ මං කිව්වා නම් කියන් කියලා ඒක. දැන් පල්ලේ හදාපන් දුරන්ද? අල්ලාහන් කිව්වන අල්ලන උසන් කිව්වන උසන් මේක රස් කියන බලමු වෙයිද නෑ එහෙනම් මේක උදේ ඒකට කිව්වහම ඒක වෙන්නේ නෑ කියන්නේ එහෙනම් ඒක මගේ නෙමෙයි එහෙනම් මගේ කැමැත්තට නැත්තම් දේවල් ඒවට අපි ඇලෙන්න යන්නේ දැන් කවුරු හරි ඇවිල්ලා කියනවා මේ මහත්තයාගේ අතට කපන්නේ මගේ අතට කපන්නේ කියලා මම මොකද ගන්න තියෙන්නේ මේ මහත්තයාගේ අතට ඇයි මේක මගේ දැන් වැටෙනවා ඒ මට එන වටින්නේ මේක යමක් මගේ වසඟයේ තියෙනවා නම් පිටුතුනි හරි වටිනකමක් වෙනවා ඒක වසඟයක් හදලා දෙනවා නම් කැමැති පරිදි තියෙනවා නම් ලොකු වටිනකමක් ඇඩ් වෙනවා ඒක එනවා දෘෂ්ටි ඔබ දෙක ගන්න හැමතිස්සෙම හැබැයි ඇත්ත මොකක්ද ඕක දෘෂ්ටි වුණාට ඇත්තක් කියලා එකක් තියෙනවනේ මොකද්ද නියොදනේ ඇත්ත ඇත්ත හේතුම් පටිච්ච සම්බෝතං ඕකයි ඇත්ත හේතු භංගානේ නැත්තේ ඉතින් හේතුම් පටිච්ච විදි හේතුන් ගැළවිලා බැඳීමෙන් නිත්‍යමාන වෙනවා හේතු නැති වෙච්ච ගමන් නැති වෙලා යනවා දැන් අපි උදාහරණයක් ගමු මේ මේසෙ හැමෝටම මේ මේසෙ හැදිලා තියෙන මොනවද මේ මේසෙ හැදිලා තියෙන කකුල් හතරක් සහ ලෑල්ල ඇන වලින් පටිච්ච වෙලා ඔව්ද නැද්ද හරි එහෙනම් දැන් මට කියන්න මේ මේසය මෙතන ඇතද නැත්නම් විද්‍යාමාන වෙනවද විද්‍යාමාන වෙනවද ඇත නෙමෙයි උදා වෙවි තියෙනවා හැම මොහොතකම මොහොතක් නැර මේක උදා වෙනවා මේ මේසය උදා වෙවි තමයි තියෙන්නේ දැන් එහෙනම් ඇත කිව්වා නම් මට අල්ලන්න පුළුවන් වෙන්න ඕනේ නේද මේක දැන් මම ඔන්න මේසය ඇද්දුවා දැන් මම ඇත්තටම අල්ලන්න තියෙන්නේ මේසයද නෑ මම අල්ලලා තියෙන්නේ නෑල්ද මම යටින් යන්නේ දැන් අල්ලලා තියෙන්නේ මොකද කකුල එහෙනම් මට අල්ලන්න බෑනේ මේක ඇයි අල්ලන්න බෑනේ විද්‍යාමාන මෙවි කියන එක නැත්තම් උදාවෙලී තියෙන එකක් අල්ලන්න බෑ. දැන් වතුර මලක් තියෙනවා එළියේ. දැන් ඔය වතුර මල අල්ලන්න පුළුවන්ද ඔබට? මං කියනවා අර වතුර මල අල්ලන්න ගිහින්න. ඔබ අල්ලනවා. අහුවෙන්නේ වතුර මලද වතුරද? වතුර. එහෙනම් කොහොම වතුර මල? වතුර මල කියලා කියන්නේ කියන්නේ උදාවෙලී තියෙන පදය. ටැප් එකේ ඔෆ් කරනවා. ටැප් එක වහනවා. දැන් කොහොම වතුර මල? කොහෙදද ගියේ? ඔබ හොඳට බලන් ඉන්න මම මෙහෙම ඕෆ් කරනවා. මට කියන්න වතුර මල කොහෙදද ගියේ? අල්ලපු ගෙදරටද නෑනේ. කොහෙටද ගියාද වතුර මල? නෑ. ඇයි? වතුර ඒම නිසා විද්‍යාමාන වෙවි දිවිච්ච. උදා වෙවි දිවිච්ච වතුර මල වතුර නැතිවීම නිසා නිරෝධා වුණා. එහෙනම් උදා වෙවි දිවිච්ච එකක් හේතු නැති වෙච්ච ගමන් නිරෝධා වෙනවා. ඕක තමයි දෙවිතුනි ලෝක සනාතනික ධර්ම. උදා වෙවි කියනවා හේතු තියෙනකන්. හේතු නැති වෙච්ච ගමන් නිරෝධා වෙනවා. දැන් ඔබගේ දරුවා ඔබ ගාව ඉන්නවනේ. දැන් ඔබගේ දරුවා උදා වෙදී නෙමෙයිද තියෙන්නේ? උදා වෙයි. දැන් ඔබ කැමති නිසා උදා වෙන්නේ දරුවා. නෑ. හේතු ටික ගැළපෙන නිසා උදා වෙවි තියෙනවා. හේතු ටික ගැළපෙන නිසා උදා වෙවි තියෙනවා. එක හේතුවක් හරි බංග වුණොත් මොකද වෙන්නේ? උදා වෙන එක නතර වෙනවා. නිරෝධා වෙනවා. ළමයා හබ ළමයා ඉවරයි. දැන් මේ ෆෝන් එක උදා වෙවි තියෙනවද නැද්ද? උදා වෙවි තියෙනවා. එහෙනම් මේක උදා වෙවි තියෙනවා හේතු ටික තියෙනකන්. එක හේතුවක් හරි නැති වෙච්ච එක මම මොකද වෙන්නේ? ඒක නිරෝධය. මේ ෆෝන් එක නෙමෙයි ඵලයක් තියෙනවනේ මෙතන. ඒ වැඩි ප්‍රභේද ගොඩයි. දැන් මේ මේසේ හොඳ මේසේ. මං කකුලකට ගහනවා පයින් පල්ලයක්. දැන් කකුල් දුනක්. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අබලම් මේසේ. එහෙනම් අද දැන් මේක අබලම් වෙලා එක පැත්තක් ඇදෙච්ච ගමන්. දැන් මේක මොන මේසේද? අබලම් මේසේ. එහෙනම් අබලම් මේසේ උදා වෙන්නේ නේද තියෙන්නේ? අබලම් මේසයක් උදා වෙවි තියෙනවා. මොකද ඒකට අවශ්‍ය හේතු සමේන නිසා. දැන් මට බොළුවන්ත තියෙන්නේ මේ මේසේ පුච්චන්න. මේ මේසේ පුච්චන්න පුළුවන්ද මට? මම මේකට භූමි දෙල් ටිකක් ගහලා පුච්චනවා. දැන් මම මේ පුච්චන්නේ මේසෙද නැත්නම් මේ ලෑල්ලද? ලෑල්ලද පුච්චන්නේ. එහෙනම් මම කොහොමද මේසෙ පුච්චන්නේ? එහෙනම් කොහොම මේසෙ? එහෙනම් මේසෙ කියලා කියන්නේ මේකදනේ විද්‍යාමාන වෙල එකක් විතරයි. එහෙනම් දැන් මට කියන්න ඕක ඔබට පුළුවන්ද කෙල්ලෙක්ව අල්ලන්න? ළඟ ඉන්න කෙනාව අල්ලන්න පුළුවන්ද? දරුවා හෝ උපේක්ෂ හෝ ජුවේ හෝ ළඟ ඉන්න කෙනාව අල්ලන්න පුළුවන්ද? ඇල්ලලා බැලුවොත් එහෙම අහුවෙලා තියෙන්නේ මොකද්ද? කංගලයක් නෙවෙයිද? හොඳට බලන්න අල්ලලා. තංගා ඇල්ලුවා. බල්ලකට අහුවෙලා තියෙන්නේ කංගලය. උඩින් ඇල්ලුවා ඔළුවේ. දැන් අහුවෙලා තියෙන්නේ මොකද්ද? කෙල්ලට අහුවෙලා තියෙන්නේ නෑ, කෙස් අහුවෙලා තියෙන්නේ. එහෙනම් කොහෙන් ඇල්ලුවාමද කෙල්ලව අහුවෙන්නේ? කොහෙන් ඇල්ලුවේ? මේක තමයි දෙකේ සනාතනික සත්‍යය. මේක තුල නිවන් මඟට ඇරිලා එනවා ඔබට. ඔබ මේ සෝතාපන්නතාවය කියලා කියන්නේ නිවන දකගන්නෙත්. එහෙනම් දැන් මට කියන්න කොහෙන් ඇල්ලුවොත් කෙල්ලව අහුවෙන්නේ? කොහෙන් ඇල්ලුවොත් කෙල්ලව අහුවෙන්නේ? අල්ලන්න පුළුවන් දෙකොතන කියනවා? ඈ කෙල්ල කියලා කිව්වහම බින්දෙමි බඩ බොක්කත් කෙල්ල නෙමෙයි. මුත්‍රාසය කෙල්ල නෙමෙයි. මුත්‍රාසේදීන මුත්‍රා ටිකක් කෙල්ල නෙමෙයි. කෙල්ල. එහෙනම් දැන් මොන කෙල්ලවද ගන්නෙ? මොන කෑල්ලද ගේන්නේ? අම්මේ මට කෙල්ලෙක් ඕනේ කියලා. දැන් මුදා පොඩි වයසක නම් ඉන්නේ, පොඩි වයසක ඉන්න කොල්ලා කියන අම්මේ මට කෙල්ලෙක් ඕනේ. අම්මා කියන හිතහපු දේ මං ගෙනත් දෙන්න. මොකද්ද කියන්නේ? මුලින් එනවා හංගලිය. මුදේ පොඩ්ඩක් හිතා තව එනවා කෙල්ලගේ කෑලි ඔක්කොම. හංගලිය දෙනවා. අර ඇට සැකිල්ලක් ගේනවා. දැන් ඔක්කොම කෙල්ලනේ නේද? තාම කෙල්ල. දැන් කෙල්ල එන ගමන් මේ ඉන්නේ. උදේ තාම කෙල්ල එනවා. අර එන මුත්‍රාසේ දාලා බඩ දිව අමාරු බඩු ඔය ඔක්කොම දාලා ලේ බාල දෙක තුනක් දාලා හැරෝ මුත්‍ර ඔක්කොම දාලා ඉවරලා මහනවා. මහල ඉවර වෙලා ඔන්න දෙනවා. දැන් මේ ඉන්නේ කෙල්ල. දැන් මේ කොල්ලන්ට බොළුවන්ද මේ කෙල්ලව ආයතනයක් අල්ලන්න? නෑ. කොහෙන් ඇල්ලුවත් හේතුවක් අහු වෙනවා මිසක් පින්වතුනි ඵලය අල්ලන්න බෑ. මොකද ඵලය කියන එක විද්‍යාමාන නිවිතිය දෙකක් විතරයි. හොඳට අවබෝධ කරගන්න ඔය කියමු දෙ. ඵලය කියන එක විද්‍යාමාන නිවිතියනෝ විතරයි. ඵලය කියන එක කාටවත් අල්ලන්න බෑ. එහෙනම් දැන් කාන්තාවක් නිසා කාන්තාවක් කෙරෙහි යම් කිසි ආසක්තතාවයක් හට ගන්නවා නම් ඔන්න ඕක පොඩ්ඩක් සිහි කර බලන්න. ඔය මොකකටද ඔය ආසක්තතාවය හටගන්නේ කියන්නේ? කාන්තාව හැදෙන්නේ අර එහෙන් කිව්වා වගේ මොකද්ද? කොහෙද? හිතේ. ඒකට කියනවා පින්වතුනි සංයෝජනය කියලා. කාන්තාව හැදෙන්නේ හිතේ. හැබැයි ඉස්සරහ තේින්න තියෙන්නේ මොකද්ද? මොකද්ද? හංගදේ. ඒ කියන්නේ කෙස් ලොම් නිය දත් හම ඔන්න ඔය කියන පහ විතරයි ඔබට පේන්න තියෙන්නේ. එහෙනම් අද මේ වෙනකම් පින්වතුනි ඔබ කෙල්ලෙක් කියලා කැමැත්තෙන් හිටියේ මොකට විතරද? ඔය කියන පහට විතරයි. දැන් මේ වීදුරුව තියෙනවනේ. මේ වීදුරුව අනිත් පැත්ත හැරෙව්වා කියලා වීදුරුව නෙමෙයිද? වීදුරුව. shopping bag එකක් තියෙනවනේ. shopping bag එක අනිත් පැත්ත හැරෙව්වා කියලා shopping bag එක නෙමෙයිද? shopping bag එක. එහෙනම් ඉතින් ඔය අම්මා ගෙනාපු කෙල්ලගේ හංකඩේ ගහලා අනිත් පැත්ත නැන්දුවොත් කෝට් එක වගේ ගලවලා කෝට් එක වගේ හංකඩේ ගලවලා ඉවරලා කන පිට ගහලා ඒක අන්දනවද? අර හංකඩේ හොද පැත්තට වීදි ඇදිලා ගිය කොල්ලා හංකඩේ අනිත් පැත්ත ගහලා ඇන්දුවොත් එහෙම මක් වේද? දුවන බැරි නේද? දුවයි. ඇයි ඒ දුවන්නේ? ඉතින් එකම කෙල්ලනේ ඉන්නේ. ඔන්න හොඳට දැනගන්න මේ මුතනේ. එහෙනම් මේ තනිකර මනවිරින් ගණකට මහා මුලාවක් අපි ඉන්නේ. මහා මුලාව. දැක්ක ගමන් අර උඩින් ඔපේට විතරයි හිත යන්නේ. හැබැයි උඩින් ඔපේ යටින් හපේ. යට තියෙන්නේ මහා හපයක්. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ විතල බලපල කියලා. විද්‍යා කරපල. උඩ ඔබේ විඳින්න කියලා කිව්වා. දැන් මේ ඔබ යන්නේ දිනවලනේ පිරිසිඳ දැනගන්න. එහෙනම් පිරිසිඳ දැනගන්නවා නම් ඕකේ තියෙන කිරිය සිඳින්න ඕනේ. කිරිය සිඳින්න ඕනේ. දැන් කාන්තාවගේ නම් පිරිය කොහෙද තියෙන්නේ? පිරිය තියෙන්නේ උඩින් ඔප කෑල්ල විතරයි. ඒ ඔප කෑල්ල පොඩ්ඩක් අයින් කරලා බලුවා නම් ගේයිද මෙලෝ පුතෙක් ගෙදර? ගේද නෑ. එහෙනම් පැකේජ් එකක් නේද මේ හම්බෙන්නේ? ඕකට නේද මේ වැරදෙන්නේ? හැබැයි හංගඩේ විතරක් ගෙනාවොත් ගෙදර එතකොට අර හැංගීම නෑනේ. එහෙනම් අර ඔක්කොම සමි වෙලා ගන්න තියෙන්නත් ඕනේ. එතකොට තමයි දිනුදුනි අර හිතේ හැදෙන සංයෝජනේ හදාගන්න පුළුවන්. ඔය දැන් පල්ලිකාරයෝ ඉන්නවා ප්ලාස්ටික් නෝනල තියාගෙන ඉන්නේ. රබර් නෝනල මේ ලංකාවේ නම් නැතුව ඇති ලෝක ප්‍රජාවගේ ඉන්නවා. ඇයි? අවශ්‍ය කරන කාරණාව පිළිබඳව පණ තියෙනවද නැද්ද කියන එක නෙමෙයි. අවශ්‍ය කරන්නේ මොකන්ද? අර මනේ මේ සෝතාපන්න පරිදි පොඩ්ඩක් එහා ගිය කරුණක් මේ දැන් කතා කරන්නේ පොඩ්ඩක් ඒ පැත්තට ආවා. ඉතින් කියලා ඉන්න. පොදේශන ගොඩකර සම්බන්ධ වෙච්ච මූණ ටිකක් පේනවා මට. අර මනේ ඇතුලේ පිළිබඳව බැහැ ගන්නවා සංයෝජනයක්. චක්කුංච පජානාති රූපේච පජානාති පංච තදුබයං උප්පද්දති සංයෝජනංච පජානාති කිය. සංයෝජනයක් හටගන්න. ඒ සංයෝජනය හටගන්න නම් ඒකට අදාළ කර්ම කාරණා ටිකක් තියෙනනේ. ඒ ටික දුන්නා නම් හිත ඇතුලේ සංයෝජනය හදාගන්න. ඒ හදාගත්තට පස්සේ ආයි අර කොන්නේ. හිතේ මේක හැදෙන්න තමයි ඕනේ. හිතේ කොහොම හරි අරක බහගන්න තමයි ඕනේ. එහෙනම් ඒක අර ප්ලාස්ටික් එකකුත් ඇති. රබර් එකකුත් ඇති. මොකටද? හැබැයි රබර් එක බලු කුක්කෙක් වගේ හදලා තියෙනවනේ. ඔක බහගන්නේ නෑ. එහෙනම් ඒ හැදරුවටම ඒ විදිහෙන්ම හදන්න ඕනේ. ඒ හදද්දි මොකද? ඒ අතුලට මොනවද දැම්මක් කමන්නේ? හොඳට තේරුම් ගන්න මේ කියන කතාව. ඒක ඇතුළට අපි හිතමු අසූචිය පුරවලා තියෙන්නේ කියලා තනි කර. ඒත් ප්‍රශ්නයක්ද? ඒත් ප්‍රශ්නයක් නෑ. ඇයි? උඩින් ඔපේ තියෙනවනේ. ඒ කියපු ටික හරියට විදියට තියනවනම් මොකද වෙන්නේ? තන් ගාලා සංයෝජනේ ඇතුලේ අදාළයි. එහෙනම් මනේ සංයෝජනයක් හැදිච්ච එක මම පිළිගන්නේ එතනින් එහාට අරගෙන ඉන්නේ ගන්නෙ හදාගත්ත එක තමයි ගන්න. ඒක හරියට අර printing machine එකක් වගේ. අපි කොපිය දාලා බටන් එක press කරා එයා මොකද කරන්නේ? එයා එකෙන් කොපියක් හදාගන්න. අපිට ඕනම් පුළුවන් ඒක අඩු වැඩි කරලා කෑලි එකතු වෙන්න හදලා ඒක ඉදිරි කරා. එයා ඊට පස්සේ කොපිය හදාගන්න. හදාගෙන ඉන්නවා එයා මොකද කරන්නේ? සම ගාලා print කරන්න වටා ගන්න. ඔබත් එහෙම තමයි. ඉස්සෙල්ලා කොපිය හදා ගන්නවා. කොපිය හදාගෙන මොකද කරන්නේ? සම ගාලා print කරන්න පටන් ගන්නවා ඒක. ඒ කෝස්සේම හිත දාලා යවල යවල යවල යවල යවල පුදුමාකාර වින්දනයකින් එනවා. මොන රූපයක් දැක්කත් මොන සද්දයක් ඇහුවත් ওই ටික තමයි සිද්ධ වෙන්නේ. ඔන්න ඔය සංයෝජනේ හැදෙන එක නැවතුනොත් ඉංග්‍රීසියෙන් ඔබ අරියා. එතකල් ඔබට ඇත්ත ඇත්ත හැටි දෙන්නේ නැහැ. හරි. ඒක මොකටද දැන් දාලා අපි ආයෙ බලන්න මහින්ද දැන් ගොඩක් උඩ දෙක වෙන්නේ. එහෙනම් මේවලේ දැන් මට කියන්නේ දැන් හේතුම් පටිච්ච සම්පෝතන් නේද? දැන් මම දැන් ඕකෙන් එක සාක්ෂියක් තමයි ඕක නිවන් මඟ දක්වා විහිදුවන්න පුළුවන්. මේ බුදුබණ. මේ කියපු දහම් කරුණ. පොඩි කරුණක් ඇද්ද නිවන් දැක්කම. දැන් එහෙනම් මට කියන්න. හේතුම් පටිච්ච සම්පෝතන් කියන තැනදී එහෙනම් හේතුන් ගැළපීලා බැඳීමෙන් උදා වෙදී කියනවා හේතුවක් භංග වෙච්ච ගමන් නේද උදා වෙන්නේ. ඔන්නෝදෙනි ගන්න එක කරුණා. පින්වතුනි හේතුවක් භංග වෙන වෙලාව ඔබ දන්නවද? හේතුවක් භංග වෙච්ච ගමන් නිරුදා වෙනවා නම් ඔය හේතු භංග වෙන වෙලාව ඔබ දන්නවද? නෑ. හේතු භංග වෙන වෙලාව ඔබ දන්නේ නැහැ කියලා කියන්නේ පින්වතුනි. මහා අවිනිශ්චිත කමක් තියෙනවා නේද? එහෙනම් මට කියන්න ඔය අවිනිශ්චිත කම නිසා ඔබ තෙලෙනවාද නැද්ද? තෙලෙනවා. පින්වතුනි පුදුමාකාර තෙලින්නකින් තෙලෙන්නේ. ඔය අවිනිශ්චිත කම හින්දා. අද මේ පාරයි වාහන නවත්තලා පොය. ඔතනින් බස් එකක් යන හැම එනකොටම තෙලෙන්නේ නැද්ද? ඔතන එකපාරට ඇහෙනවා දඩස් ගාලා වදිනවා මොකක් හරි. දැන් බණ අහයිද? දැන් බණ අහයිද වාහන නතර කරලා පොය? නෑ. දැන් මොකද වෙන්නේ? ආදී වශයෙන් දේව හිතෙන්න පටන් ගන්නවා. බලන්න තෙරෙන්න තෙරෙන්න. ඔබගේ වදනේ තියෙනවා නම් බෙරෙන්න ඕනේ. නෑ. ඔබ වදේ මගේ එක වදේ ඉන්නේ. එහෙම ඉඳගෙන ඉන්න පුළුවන්. හැබැයි වදනේ නෙමෙයි තියෙන්නේ තියෙන්නේ. හේතුන්ගෙන් තියෙනවා හේතු නැති වුණාම නැති වෙනවා. එච්චර. හේතුන් නිසා විද්‍යාමාන වෙනවා හේතුවක් නැති ඉච්ච එක මම විද්‍යාමාන වෙන්නේ නැහැ. එහෙනම් ඔබගේ දරුවටත් ඕක දාලා බලන්න. හේතු තියෙනකම් විද්‍යාමාන වෙනවා හේතු නැති වෙනකොට නැහැ. ඒක ඒක නිසා නේද මේ දරුවා විනාඩි 5ක් පරක් වුණොත් එන්නේ ඉස්කෝලේ ඇවිල්ලා එන්නේ. ඔබ බස් හෝල් එකට දුවන්නේ. එහෙම කරලා නැද්ද? ඉස්කෝලේ ළඟ බෝම්බයක් එහෙම තියෙනවා කිව්වොත් එහෙම අම්මලා රෝතු බුරුතු පිටින් දුවගෙන එන්නේ නැද්ද ඉස්කෝලේ ගාවට? ඇයි? අනේ මොනා වේවිද දන්නේ නැහැ මොනා වේලාද දන්නේ නැහැ. පුදුමාකාර තෙලීමකින් පෙරෙනවා. මම මගේ කියාගත්ත වස්තුව හැම එකක් එක්කම තියෙන්නේ පුදුමාකාර තෙලීමකින් පෙරෙනවා. මේ ෆෝන් එක නිසා පෙරෙන්නේ මමද මේකේ අයිතිකාරයද? කවුද පෙරෙන්නේ? මේකේ අයිතිකාරය. කොහොමද පෙරෙන්නේ? ඇයි? අයියෝ, සොෆ්ට්වෙයාර් එකද අයිතිද දන්නේ? වීදුරුව විදේද දන්නේ? ෆෝන් එක කැඩෙයිද දන්නේ? ඔබ හොඳටම හිතාගන්න හැකි ඔබ ගාව තියෙනවා ගෙදර බොහොම වටින බොහොම වටින අපි හිතමු කෝටියක් විතර වටින වීදුරු වලින් හදපු විදුරු භාණ්ඩයක්. ඔබගේ ගෙදර පොඩි එකක් යන්තම් ඇවිද ගන්න පුළුවන් පොඩි එකක් ඔය වීදුරු බඩු අතට අරගෙන දැන් ඔබට මීටර් 10ක් විතර ඈත ඒක අරගෙන ඔබ ගාවට එන්න යද්දී ඔබ හાર્ට් පේෂන්ට් කෙනෙක් නා කී පාරක් නැරේ පෙළෙන හින්දා නේද තියෙන්නේ නිකමන හින්දද බලන්න පුදුමාකාර තෙලීමකින් ඔබ පෙළෙනවා මේ දරුව අතරින් ඉඳලා මෙතන දෙන්නේ ඇයි පුතේ පුතේ කීයේ මොකද්ද කරන්නේ මේ පෙළෙනවා අපව ගැහෙනවා දැන් ඇයි වැරදුනොත් මොකද වෙන්නේ හේතු භංග වෙනවා නේද හේතු බංගුණා නම් ඵලයේ ඉවරයි. එහෙනම් පොඩි කාමයේ දිනවන මහා අවිනිශ්චිතකමක්. අවිනිශ්චිතකම දැන් වැඩි. එහෙනම් අවිනිශ්චිතකම වැඩි වෙන්න පෙළෙන ගතියක් වැඩි. එහෙනම් පින්වතුනි මට කියන්න, අද ඔබ ඇසුරු නිසුරු කරන සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු වලින් ඔබව පෙළන්නේ එක දෙයක්වත් තියෙනවද කියලා? යාලුකම ඔබව පෙළන්නේ නැද්ද? පෙළන්නේ. එකෙක් කියලා රහසක් කියනවා, ඔබට හතුරුකම් ගන්න එකෙක් යාලුකමගේ මිතුරාට රහසක් කියනවා. ඔය කියපු වෙලාවෙදි ඔබ මෙන්නේ නැද්ද? ඇයි? යාලුකම කියන්නේ හේතුක ඵලයක්. එහෙනම් හේතු සමූහයක ඵලයක් නේ. හේතු සමූහයක් නිසා විද්‍යාමාන වෙන දෙයක් තමයි නැත්තම් උදා වෙන දෙයක් තමයි ඵලෙ මේ යාලුකම කියන කියන්නේ. එහෙනම් හේතු සමූහයක් නිසා විද්‍යාමාන දෙයක් හේවත් උදා වෙන දෙයක් නම් යාලුකම කියලා කියන්නේ. හේතුවක් නැති වෙච්චකම ඔබ රැඳී ඉන්න ඕනේ. එහෙනම් මහා අවිලිචිතයි නේද? එහෙනම් හතුර ඇවිල්ලා පොඩ්ඩක් කලට ගන්න ගියා. ඌ මොකක් කිව්වද? ඌ නිකන් මෙහෙම කරලා ගියා. හැබැයි දැන් ඔබ පෙළෙනවා නේද ඌ? එහෙනම් පිළිගන්නේ මේ පෙළීමට. දැන් ඔතන තව දෙයක් තියෙන හොඳට ගණන් ගන්න. මෙන්න මේකත් හිතන බලන්න. දැන් ඔබගේ දරුව නිසා ඔබ පෙළේ. හැබැයි යාපනයේ කන්න සාමයේ දරුව විනාඩි 5ක් පරක් වෙලා වගේ ඔබ පෙළෙනවා. පෙළෙනවා. නෑ. එහෙනම් පිළිගන්නේ මේ පෙළීමට හේතුව මොකක්ද? මගේ කියලා අල්ලගත්තේ මොකක් හින්දද? මොකක් හින්දද? තණ්හාව නිසා. එහෙනම් පිළිවෙලින් මේ පෙළීමට හේතුව තණ්හාව. අපි තව ඉස්තර කරගෙන බලමු. ඔබගේ දරුවා හැදිලා තියෙන හේතුන් ගැනද නැද්ද? ඔබ වශයෙන් කියන්න පුළුවන්ද? අවිනිශ්චිතයිද? ඔබ පෙළෙනවාද? ඔව්. යාපනයේ කන්න සාමයේ දරුවා හේතුන් ගැනද හැදිලා තියෙන්නේ? ඔබ වශයෙන් පවතිනවද? නැහැ. අවිනිශ්චිතයිද? ඔව්. ඔබ පෙළෙනවද? නැහැ. එහෙනම් අවිනිශ්චිත කමද දුකට හේතුව? පෙළීමට හේතුව? නැහැ. හේතුන්ගෙන් හැදිච්ච එකද පෙළීමට හේතුව? ඒත් නැහැ. එහෙනම් හද සමගින් ඉස්සර තේරෙන්න බෑ. එහෙනම් බුදු කෙනෙක් එහෙම වැඩක් නැහැ නේ පහළ වෙනවා. ඇයි ඒ? හේතුන්ගෙන් දුකේ නිදහසෙන්න බෑ. ඒ දාමිවත් හැදිලා තියෙන හේතුන්ගෙන්. ඒවා තව තවත් හැදෙනවා හේතුන්ගෙන්. එහෙනම් හේතුන්ගෙන් හැදිච්ච එක නෙමෙයි නේද දුකට හේතුව? අවිනිශ්චිත කම නෙමෙයි නේද දුකට හේතුව? එහෙනම් දුකට හේතුව එක දෙකයි නේද? මොකද්ද? තණ්හාවට ගිය නිසා මම මගේ වුණා, මම මගේ වුණා ගමන් මොකද වෙන්නේ? අන්න දුක හට ගන්නවා. එහෙනම් පින්වතුනි ඔබ දැන් දුකෙන් තුනෙන් එකක් දැකලා තියෙනවා. ඔන්න ඔබට කියනවා පින්වතුනි දුක දුකේ කියන. ෆෝන් එකක් නැති කෙනෙක්, ෆෝන් එකක් නැතිකම නිසා පෙළි පෙළි ඉඳලා අමාරුවෙන් ෆෝන් එකක් ගත්තහම ඒ ගත්ත ෆෝන් එක නිසා මේක පෙළෙනව නේද හොගා? එහෙනම් පින්වතුනි දුක ගොඩ නගාගෙන ඒ ගොඩ නගාගත්ත දුක නිසා හටගන්න දුකට කියනවා මොකද්ද? දුක්ඛ දුක්ඛේ. දුක ගොඩ නගාගෙන ගොඩ නගාගත්ත දුක නිසා හටගන්න දුක. ඒකයි දුක්ඛ දුක්ඛේ කියලා කියන්නේ. ඔබ හැමදෙස්සෙම නැතිකමෙහිඳ පෙළෙනවා නේද? නැතිකමෙහිඳ පෙළෙනකොට මොකද කරන්නේ? යමක් ඇති කරගන්න හදනවා. යාළුවෙකුට කාර් දෙකක් තියෙනවා දැක්කොත් එහෙම එක කාර් එකක් තිබීම නිසා නෙමෙයි, කාර් දෙකක් තිබීම නිසා, ඔබට කාර් දෙකක් නැතිවීම නිසා ඔබ පෙළෙන්න ගන්නවා. කාර් දෙකක් නැතිවීම නිසා පෙළෙනකොට ඔබ මොකද කරන්නේ? තව කාර් එකක් ගන්නවා. ගත්ත වෙලාවෙදි මොකද වෙන්නේ? ඒ ගත්ත එක නිසා පෙළෙනවා. එහෙනම් මෙච්චර වෙලා පෙළෙන්නේ හිටියේ එකක් නිසා දැන් තව එකක් අරගෙන මොකද වෙන්නේ? දැන් දෙපාරක් පෙළෙනවා. එක ඔබගේ කාර් දෙකක් අද මෙතන තියෙනවා නම් ඩාන් ගෑවා නම් එහෙම මොකද වෙන්නේ? අනිත් අය එකපාරක් පෙළෙද්දි ඔබ දෙපාරක් පෙළෙනවා. ඔබට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා නම් ඒ දරුවෝ තුන් දෙනාගේ එකම ඉස්කෝලෙත් නම් යන්නේ ඒ ඉස්කෝලේ බෝම්බයක් පිපුරුනා නම් එහෙම. අනිත් අම්මා කෙනෙක් අඬන ඇවිල්ලද ඔබ අඬන්නේ? ඔබ තුන් පාරක් පෙළෙනවා. ඒක නිසා පොඩි පුතා නිසා එකපාරක්, ඊළඟ පුතා නිසා එක පාරයි, ලොකු පුතා නිසා එක පාරයි. එහෙනම් දරුවෝ තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක්, නැත්නම් දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්, එක දරුවෙක් ඉස්කෝලේ යනවා අනිත් දරුවෝ වැඩට යනවා. එහෙනම් එක පාරක් තුනා මාට පෙළෙනවා, අනිත් පාර පහ මාට පෙළෙනවා. ඕද නැද්ද? දරුවා ගෙදර ඉන්න නිින්ද 3යි කාලෙට. 3යි කාලේ ඉඳලා දරුවා නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් ඔබ හිතනවා මොනවා වුණාද දන්නේ නැහැ. අරග වුණාද දන්නේ නැහැ. මේක වුණාද දන්නේ නැහැ. මේක වුණාද දන්නේ නැහැ. දන්නේ නැහැ දන්නේ නැහැ දන්නේ නැහැ කී කී මොකද මේ වෙන්නේ? පෙළීම කිප්පෙලේ. පෙළේ. අනිත් දරුවා ගෙදර ආවේ නැත්නම් ආයි පෙළෙනවා. එහෙනම් පින්වදින මේ පෙළීමෙන් නිදහසක් තියෙනවද? තෙරපුදයන් ගත්තනම් ඕක කැඩේ දෝ කියලා පෙළෙන්නේ නැද්ද? වාහනයක් ගත්තනම් කැපේ දෝ කියලා පෙළෙන්නේ නැද්ද? පින්වදින නොපෙළෙන එක තැනක් තියෙනවද බලන්න ඔබේ ජීවිතේ? එදේ පින්වදින මේක මහ කුණක් නේ. ඔබ පෙළනවනේ මේ වස්තු. මගේ කියලා ගත්ත ගමන් පෙළෙනවනේ. එහෙනම් මේ මොකද මේ වස්තු ලං කරගෙන ඉන්නේ? ඔය ගිනි ගොඩවල් නේ ලං කරගෙන ඉන්නේ. තව යංගු ඉස්සරහට. තව එකක් ගන්න. ඔය තුනෙන් එකක් දුක්වල. ඔය දුක්ක දුක්කේ. මම ඔබට පෙන්නන්න. ආයි ඔබට ගැළවුමක් නැති බව. සිහිය සිහි බුද්ධියට ආවන. ඔබට හොඳක් ආවම තේරෙයි ගැළවුමක් නැන්නේ. පුදුමාකාර පිළිවෙකින් පිළිපෙළි තමයි ඔබ ජීවිතේ වෙලා තියෙන්නේ. ගම එක. ඔබ දෙයකට ආස වෙනවා. ඒ දෙයට ඔබ ආස වුණාම ඒ ආස වෙච්ච දේ වෙනසිලා යනවට කැමතිද? නැහැ. දෙයකට ආස වුණා නම් ඒ ආස වෙච්ච දේ වෙනසෙනකොට දුකයි නේද? හැබැයි ඒ ආස වෙච්ච දේ හැදිලා තියෙන්නේ මොකෙන්ද? හේතුන්ගෙන්. හේතුන් නිසා විද්‍යාමාන වෙන එකක් නේද ඔය? ඒවත් උදා වෙදී තියෙන එකක් නේද? එහෙනම් ඒක ඒ විදිහටම තියාගන්න ඔබ මොකද කරන්න ඕනේ? හේතු සැපයන්න ඕනේ නේද? හේතු සැපෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? විපරිණාමයට යනවා. එහෙනම් හේතු සැපෙන්නකල් එහෙම තියෙනවා. හේතු සැපෙන එක නතර කරගමන් මොකද වෙන්නේ? විපරිණාමයට යනවා. එහෙනම් විපරිණාමයට යනකොටත් මහ දුකයි නේද? හේතු සැපයදී දුක නැද්ද? හේතු සපේනවා තොර තෝන් කියන්නේ නැතුව මේක තියාගන්න විදිහ දුක නැද්ද? දුකයි. එහෙනම් පිටකෙනි හේතු සපේන නිසා හටගන්න දුකට කියනවා සංඛාර දුක. විපරිණාමයට හේතුවත් විනාශයට පරිණාමය වීම නිසා හටගන්න දුකට කියනවා විපරිණාම දුක. ගැළවීමක් තියනවද? යම් තැනක තණ්හා වුණා නම් ඔබට ගැළවීමක් තියනවද? උදාහරණයක් ගන්න. අම්මට ඔබගේ අම්මා ජීවතුන් අතර ඉන්නවා දකින්න ඔබ හරි කැමතියි. දැන් මොකද වෙන්නේ? දොස්තර මහත්මයා කියනවා අම්මට උදේට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඕනේ ජීවත් වෙන්න නම්, දවල්ටත් ගහන්න ඕනේ, රැටත් ගහන්න ඕනේ. අම්මා ජීවත් වෙන්න නම්. එහෙනම් දැන් මොකද වෙන්නේ? දැන් ඔබට සිද්ධ වෙනවා අම්මා ජීවත් වීම ආස නිසා උදේට එකපාරක් අරන් ගිහිල්ලා ගහනවා, දවල්ට එකපාරක් අරන් ගිහිල්ලා ගහනවා, රැට එකපාරක් අරන් ගිහිල්ලා ගහනවා. කවනව බොනව නාවන ඔය ටික කරනවා. ඔය ටික නොකර හිටියොත් මොකද වෙන්නේ? විනාශයට පත්වීම නිසා මහ දුකක් එනවා නේද? ඔළුවට බදාගෙන අඬන්න වෙනවා නේද? එහෙනම් එහෙම නොවන ඉන්න නම් මොකද කරන්නේ? අර කියපු ටික ඔක්කොම කරන්න ඕනේ නේද? එහෙනම් මින්මදෙනි කොටි වලියක් අල්ලගත්තා වගේ නෙමෙයි. කොටි වලිය අල්ලගත් එක අද මින්මදෙනි කොටියක් පවුරු ගන්නවා, ඇඳිනවා, ඔක්කොම කරනවා. එහෙම කොහොම හරි කරගෙන දැඩි ලෙස අල්ලගෙන ඉන්න ඕනේ. අතෑරියොත් මොකද වෙන්නේ? විනාශ සංකාර කර කර යම ගොඩනගා ගත්තට පස්සේ ගොඩනගා ගත්ත දේ නිසා පෙළෙන්නේ නැද්ද? අනේ මේකට මොනවා වෙයිද දන්නේ නැහැ කී කී පෙළෙන්නේ නැද්ද? එහෙනම් තේමෙන්නේ දුක්ඛ දුක්ඛයෙන් බැටකන විපරිණාම දුක්ඛයෙන් බැටකන සංකාර දුක්ඛයෙන් බැටකන. එහෙනම් විපරිණාමයට යනකොට අනේ බෑ කියලා ගහන ඕක ගල ඉන්ජෙක්ෂන් ගිහින් දැන් මොකද වෙන්නේ? ඔන්න සංකාරයක් කරගත්ත දැන් යන්තම් බවට ගන්න. දැන් ආයේ සංසාර කරන්නකම් විතරයි නේද ඔබ තියෙන්නේ? දැන් මම මේ ලයිටරේ ගහනවා, මම මේ ගින්නට හරි ආසයි. මේ ගින්නට මම හරි ආසයි. එහෙනම් ගින්නට ආසයි නම් පින්වදනි මම මේ අත රිදුනත් මේ බටන් එක ප්‍රෙස් කරන් ඉන්න ඕනේ නේද? එහෙනම් මම මේ සංකාර කර කර කර කර කර කර මේ ලස්සන දේ දිහා බලන් ඉන්නේ. දැන් මගේ අත රිදුනොත් එහෙනම් මම මොකද කරන්නේ? අනේ මේ සංසාර කිරීම මහ දුකක් නේ, මේ අත රිදෙනවනේ කියලා මං අතෑරිනවා. එතකොට මොකද වෙන්නේ? මොනවද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? අරක බංග වෙනවා. එහෙනම් මේ හේතුව බංග වෙන්න ගමන් මොකද සිද්ධ වෙන්නේ? දැන් මට දුකයි නේද? ඇයි ගින්න නතර වුණා? ඔන්න හොඳට දකින්නේ. ගින්න නතර වුණා. එහෙනම් මට මේ ගින්න ඕනනම් සිංහදෙන මේ ගින්නට මං ආසයි නම් මම මේක ඔබාගෙනම ඉන්න ඕනද නැද්ද? ඔබාගෙනම ඉන්න ඕනේ. එහෙනම් මං සංකාර කරන තාක් කල් මට මේක මේ මම ආසයි කරන දේ ලබන්න ඕනේ. හැබැයි ඒ අපේ ෆෑන් එකෙන් හුලන් එනවා. මේ නිනේ දෝ කියලා බයයි මම. මාව පෙරේනවා ඒක නිසා. කවුරු හරි අත ගහමින් ගහන්නේ ඒක. ආයි බයයි. එහෙනම් දුක්ඛ දුක්ඛේනුත් පෙරෙනව නේද? ඉතින් පින්වදනේ මේ දුක් තුනෙන් තෙලිදෙනි මේ සසර ගමන යන්නේ මොන මොඩෙල්ද? හිතලා බලන්න. හොඳට අවබෝධ කරගෙන බලන්න. හෙට එළියට ගියත් පින්වදනේ ඔය ටික නෙමෙයිද වෙන්නේ? පුදුමාකාර පිළිමකින් පෙරෙනව පින්වදනේ ඔය දුක් තුනෙන් නිදහස් වෙන්න බෑ කියලා පුතේකෝ. එක චාන්ස් එකක් තියෙනවා. ඔය දුක් තුනට හේතුව මොකක්ද? හොඳට දකින්න. ඔය දුක් තුනට හේතුව මොකක්ද? තණ්හාව. ඇයි? ඉතින් ඔබ මම මේ ගින්නට කැමති නැත්තම් මේකට මං තියාගන්න සංකාර කරන්න ඕනේ නෑ. මේක විපරිණාමයට ගියා කියලා මට ප්‍රශ්නයක් නෑ. දැන් මේ හෝල් එක. දැන් මේ හෝල් එක විපරිණාමයට ගියා කියලා මට ප්‍රශ්නයක් අනේ මට කොහොමද මම මේ හෝල් එකට ආසයි නම් එහෙම දැන් මට ලොකු ප්‍රශ්නයක් ඒක නිසා මේක විපරිණාමයට යන්න නොදී මං සංකාර කර කර මේ විදිහට තියාගන්න ඒක නේද මේ හෝල් එකේ අයිතිකාර මහත්මයා කරන්නේ ඒ මහත්මයා කැමති මේ විදිහට තියෙනවා ඒක නිසා මොකද කරන්නේ විපරිණාමයට යනකොට සංකාර කර කර මේක ওই විදියට පවත්වගෙන ඉන්න. නිදහසක් නැහැ. හැම මොහොතකම දෙලෙනවා. එහෙනම් දැන් මට කියන්න තියෙන්නේ දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියන තථාගතයන් වහන්සේ ජීවිතයයි ඉද්ද ගැහුවා වගේ නෙමෙයිද කියලා. කෝ සැප. ඒකත් ගන්න බැහැ. සැපකෝ. තථාගතයන් වහන්සේ සැපකෝත් පනවලා තියෙනවනේ. ආස්වාදයක් ආස්වාදයක් පනවල දිනව නේද? දැන් බලමු ඔය ආස්වාදේ කොහෙද තියෙන්නේ කියන්නේ. ඔන්න මම ඔබට දැන් graph එකේ ප්‍රස්තාර කිහිපෙන්නනෝ මේ. මම හදේනොත් කියන්න. පේන්නේ නැති මානේ කවුරුර හිටියද? බිංදුවේ level එක තියෙනවා. බිංදුවෙන් උඩ ටික ධන පැත්ත, බිංදුවෙන් යට ටික ඍණ පැත්ත. මම දැන් ඔය ධන පැත්තට දුක දානවා. ඍණ පැත්තට සැප දානවා. දැන් බලමු. දැන් මේ සුවය සැප කියන එක හට ගන්න හැටි. ආස්වාදයේ කියන එක හට ගන්න හැටි. ඔබ වැඩි හිරු රශ්මියක ඉන්නවා. වැඩි හිරු රශ්මියක ඉන්නකොට දැන් ඔන්න මේ graph එකේ මේ ප්‍රස්තාරේ දැන් ධන පැත්තට නගිනව නේද ඕගාලා? ඇයි? දුක වැඩි වෙලා වැඩි වෙලා ඇයි දැන් හිරු රක්ණයෙන් වැඩි පීඩාවට පත් වෙන්නේ? නිදිනව නිදිනව නිදිනව නිදිනව. ඊට පස්සේ ඔබ දුවගෙන එනවා ෆෑන් එකක් ගාව. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? දැන් සැපයි නේද? ෆෑන් එක ගාව දැන් හිරු රක්ණයේ දාඩිය දදා හිටිය ඔබට ෆෑන් එකක් නෙමෙයි AC එකක් ගාවට එනවා. දැන් මොකද වෙන්නේ? දැන් හරී සැපයි නේද? ඈ හරී සැපයි. එහෙනම් පින්වතුනි ඔය සැප කියන්නේ මොකද්ද? ඔය දුකින් නිදහස් වීමද නේද සැප කියන්නේ? එහෙනම් ඔන්න දුකින් නිදහස් වෙලා ඕකේනවා පල්ලෙහා. දැන් මේක යයිද පල්ලෙහා? බිඳුවෙන් පල්ලෙහාට යයිද? නෑ. ඒක හොඳට තව තේරෙන උදාහරණයක් ගමු මෙන්න මේක ගන්නකෝ. තාත්තා ඉනවා හිල් වෙන ටොක්ක. නෑ ඒකක් ගන්නක බලන්න. මෙන්න මේක ගන්න. ඔබට වැඩි ඔලුව කැක්කුමක් තියෙනවා. පුපුරු ගහන්න ඔලුව කැක්කුමක්. දැන් මොකද වෙන්නේ? මේක නැක නැක නැක නැක නැක නැක උඩට යනවා. දැන් ඔබ පැරසිටමෝල් දෙකක් බොනවා. පැරදෙන මොල් එක දිවුවට පස්සේ ඔබ කියනෝ නේද ටික වෙලාවක් යද්දී අම්මෝ නිවන් දැක්කා වගේ කියලා. එහෙම කියනවානේ අම්මෝ පුදුම සහනයක් දැනෙනවා. ඒක උදේ දැනුත් ඔලෝකයක් මොකද ඔබට? නෑ නේද? ඉතින් ඒ සහනය දැන් තියෙනවා. අර එවලි ගණිත සහනය දැන් තියෙනවා. හොඳට සිහි කරලා බලන්න. ඉතින් දැනුත් කියන්නේ නැහැ. නිවන් දැක්කා. ආයි තාම ඉගෙනගනි. නිවන් දැක්කා. එන හැමදෙස්සෙම කීයේ ඉන්නේ බෑ ඔබ. එහෙනම් දැන් ඒ සහනේ නැන්නේ. අර දැන් ඒ අර එමෙලේ ලැබිච්ච ආස්වාදයේ හෝ සැපේ දැන් නැන්නේ. එහෙනම් දැන් මේ ආස්වාදයේ කියන එක හැදෙන්නේ කොහොමද? දුකේ උපරිමයට ගිහිල්ලා ඒකෙන් නිදහස් වෙන මොහොතක් තියෙනවනම් අන්නේ මොහොත තමයි දෙන්නේ ආස්වාද වෙන්නේ. කවදාකවත් ඕක අර බිඳුවෙන් පල්ලෙහායවත් සැපේට යනවාද? නෑ. කොච්චරට දුක් විඳද ඒකෙන් නිදහස් වෙන මත්තමද සැපේ. පැය 6ක් බඩගින්න ඉඳලා කනකොටද පැය 12ක් බඩගින්න ඉඳලා කනකොටද වැඩිපුර ආස්වාද? වැඩිපුර ආස්වාද කොයි වෙලාවද? කාපු වෙලාවටම ආයි කන්න කිව්වොත් එහේ ඒ කන එක සැපයක් නෑ. අර ගාස් එක නෑ ඉතින්. අර ප්‍රස්තාවේ. දැන් කාලා ඉන්නේ. ඒ කියන්නේ බිඳුවේ ඉන්නේ. ආයි කන්න කිව්වොත් එහෙම ඕක සැප පැත්තට යන්නේ දුක පැත්තට. එහෙනම් සැප පැත්තට යන එකක් කියන්නකෝ. දැන් මේ කට උඩටම ඇදෙනවා මිසක් මේ කට යටට ඇදෙන්නේ නෑ මේ. එහෙනම් මේ බිඳුවේ තියෙන වෙලාවේ හොඳට කාලා ඉන්නේ. තව කන්න කියලා පොල්ලක් අරන් දරි බෑවොත් එහෙම. කෑම නැත්තම් ගහනවා කිව්වොත් එහෙම. දැන් කන පොඩ මට කියන්නේ කෑම සැපයක් නේ. එහෙනම් දැන් මේක පල්ලෙහාට සැප පැත්තට යයිද? එහෙම නැත්තම් ආයි උඩ පැත්තට යයිද? උඩ පැත්තට. එහෙනම් මේ වෙනදී මේ ප්‍රස්තාවේ යට අක්ෂයක් නැහැ. දැන් මගේ සාස්ත්‍රණ වහන්සේ කියපු වචනේ බොරු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මෙලෝ ජගතේකට දුක්ඛෝ ලෝකේ පටිච්චය. මේ ලෝකේ දුක මත පිහිටවලා. ඔන්න ඔප්පු කරලා. දැන් ඔබ ඒක දන්නේ බුදුහාමුදුරුවෝ කියපු හින්දද? නෑ මං කියපු හින්දද? ඒත් නෑ. පොතෙන් එන්නේ හින්දද? ඒත් නෑ. පරම්පරාවෙන් එන්නේ හින්දද? ඒත් නෑ. ප්‍රත්‍යක්ෂව ඔබ අවබෝධ කරගන්න. ඔන්න දේවතනි මේ මුළු ලෝකෙම දුක මත තියෙනවා. මොකද මේ ප්‍රස්තාවයට සැප කියලා පැත්තක් නෑ. බින්දුවට ආපු ගමන් තවත් එක දෙන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ආයෙ දුක පැත්තට නැගෙන්න. අර ග්‍රීස්මේ ඉඳලා එනවා කියන්නේ ග්‍රීස්මේ ඉන්න ඉන්න ඉන්න ඉන්න මොකද වෙන්නේ? මේ ප්‍රස්තාරේ ධන පැත්තට උඩට නැගෙයි. දුක පැත්තට ගොඩාක් ගියා. ඉක්මනට ඇවිදින්න AC එක යටට එනවා. AC එක යට එනකොට මොකද වෙන්නේ? දුක අඩු වෙවි යා. කෙනෙක් කියනවා උඹ AC එක දාගත්තා නම් ඔතන ඉන්න ඕනේ නැහැ. යන්න බෑ. දැන් ඔය දුක බිඳුවට වැස්සට පස්සේ දැන් මොකද වෙන්නේ? ඕ කයි සර්වගත්තට යයි නෑ. අරුත් කට කට කට ගාලා ගැහෙනවා AC එකේ ඉඳලා යන්න බෑ ගුටි ගන්න වෙන්නේ. දැන් එහෙනම් මොකද වෙන්නේ? ආයෙ සැරයක් දුක උසට ඉස්සෙනවනේ. එහෙනම් බිඳුවෙන් ඔන්න දැනගන්න ආස්වාදය. මේ සෝතාපන්න ඵලයෙන් එහාට ඕන එකක් මොකද? නෙය පුද්ගලයෙකුට නිවන් දකින්න නම් ආස්වාද ආදීනව නිස්සාරණ කියන තුනම තවල ලෙස දැක ගන්න. ආස්වාදේ ආස්වාදේ ලෙස දකින්න ඕනේ. ආස්වාදයක් තියෙනවා. ආස්වාදේ සතුට ලෙස දැක ගන්න. එහෙනම් මොකද තමයි ආස්වාද? තෙලෙන්න ආස්වාදේ වැඩි. කෙල්ලෙකුයි කොල්ලෙකුයි යාළුවයි. දැන් මේ ජීවිතයේ තියෙන උදාහරණ උපමාවට ගන්න. සාම කුමාරයාගේ ජාතකයෙන් උදාහරණ අරගෙන නිවන් දකින්න අමාරු වෙන්නේ ඔබට. කෙල්ලෙකුයි කොල්ලෙකුයි යාළුවයි. ගෙදරට අහුවෙලා. කෙල්ලව දානව කාමරයකට දාන බාන. දවස් 5ක් ඉන්නවා. දැන් මොකද වෙන්නේ? අර දුක් පැත්ත වැඩි වෙගෙන යනවා. දවස් 10ක් ඉන්නකොට තව වැඩි. දවස් 5ක් ඉන්නකොට පොල් ඇවිල්ලා අරන් යද්දිද? දවස් 10ක් ඉන්නකොට පොල් ඇවිල්ලා අරන් යද්දිද? ආස්වාද වැඩි. 10ක් ඇයි? තෙලෙන තරමට ආස්වාදයේ වැඩි. තෙලෙන තරමට නිදහස් වෙද්දී ආස්වාදයේ වැඩි. ඔන්න විදිහ. එහෙනම් දැන් ඔබට ආස්වාදයක් ඕන නම් මොකද මුලින් කරන්න ඕන? මේ ඒක තමයි කරන්නේ. ආස්වාදයක් ඕනේ හැම මොහොතකම නිවදෙ තෙලෙන්න ඕනේ. පෙළුම් නැත්තම් ආස්වාදයක් නැහැ. දැන් මේ ෆෝන් එකක් ලැබීම නිසා ආස්වාදයට පත් වෙන්නේ ෆෝන් එකක් නැති වීම නිසා පෙරණොත් නේද? ඉතින් මේ කුණු සසරේ තව යන්න ඕනේ. ඔබම හිතන්න දෙකද මේ ධර්මය අවබෝධ කරගන්න ගමන් ඕකේ අනිත් පැත්තත් පටන් හිතන බලන්න. මේ කුණු සසරේ තව එක අඩියක් තියන්න ඕනේ. පුදුම රැවටිල්ලක් නිරවට්ටන්න යන්න. ආස්වාද කීදී අපි පස්සේ දුවනවා. අන්තිමට මොකද මේ ඌරගේ මාළු ඌරගේගේ කියන කපල තියෙන්නේ. අපිට මතක් වෙන්නේ මොකක්ද අර ආස්වාදේ ලැබෙච්ච ටික විතරයි. අයි ආස්වාදේ ලබා ගැනීම නිසා වෙච්ච පිළිල්ල ඒක මතක් වෙන්නේ. එහෙනම් පිළිල්ලෙන් දැන් ඔක්කුණා නේද සැප කියන එක බින්දු මාත්‍රයක්වත් ලෝකේ නැහැ කියන්නේ. ආස්වාදේ ඔන්න ආවේ ඔබ තමයි ආස්වාද. සැපයි කියලා අපි හිතන් හිටියේ ඔන්න ඔබ. එහෙනම් ඔක්කොම දින දුක බෑ. එහෙනම් පිළිල්ලෙන් ඔන්න ඔබ දුක්ඛ ආර්ය සත්‍ය දැකගන්න. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන දුක්ඛ ආර්ය සත්‍ය ඔබ දැකගන්න. දැන් ඔබ දැකගත්ත පිළිවෙතේ විඳනද? ඔබ දුක් විඳනද ඔබ දැනගත්තේ? නෑ. විඳින්නේ දුක දැනගන්නේ බෑ. ඒ විඳින්නේ දැනගන්නේ දුක ඒක පිළිවෙතේ දුක්ඛ ආර්ය සත්‍ය නෙමෙයි ඒක දුක. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ ප්‍රඥා චෛතසිකයට වැටහෙන එක. ඔබ දැක්කා හේතුන්ගෙන් හටගන්න දේවල් අපි වශයෙන් පවතින බැරි වීම නිසා හට ගන්නවා මොකද මහා අවිනිශ්චිතකම. ඔය අවිනිශ්චිතකම නිසා අපි හැම මොහොතකම දෙවෙනවා. එහෙනම් ඔය දෙලීම මහ දුක. ඔන්න එකක් දැක්කා. ඒ දුකට හේතුවක් මොකද්ද? තණ්හා. ඒකක් දැක්කා. ඊළඟට යම් වස්තුවකට තණ්හා වුණා නම් ඒක එලෙස පවත්වාගෙන යන්න සංකාර කර කර තියා ගන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම විපරිණාමයට යනවා. ඒකත් දුක. එනම් සංකාර කර කර තියා ගැනීම දුක විපරිණාමයට යාම නිසා ඒකත් දුක. එහෙනම් කෝ දුකෙන් නිදන්නේ? එහෙනම් හැම මොහොතකම දුකින් නේද? හැම මොහොතකම මොකක් හරි දුකක් වෙදිනව නේද? දරුවෝ කියන එකක් හදාගෙන දෙන්නේ ඔබ උදේ ඉඳලා රෑ වෙනකන් ඔය දරුවෝ හින්දා රස්සා කරන්නේ නැද්ද? දරුවා කියන තැනට තණ්හා වෙච්ච අම්මේ තාත්තේ ඔය දරුවා නිසා පින්වදෙනි උදේ ඉඳලා රෑ වෙනකම මොකද කරන්නේ? මහන්සියලා මහන්සියලා මහන්සිය සංකාර කරනවා. මොකදද අර ලයිෆ් ස්ටයිල් එකක් හදාගත්තා. ජීවන රටාවක් ජීවන පැවැත්මක් හදාගත්තා. මෙන්න මේක හොඳයි අපිට කියේ. දැන් මොකද කරන්නේ? ඒකේ ලෙස පවත්වාගෙන යන්න දෙන්න දෙමහල්ලොත් එක පුළුවන් තරම් රස්සා කර කර සල්ලි හොයන. තමානේ එහෙම පොඩ්ඩක් වැඩි නම් කරගන්න බැරි මට්ටමට උදේ එකක් සංහ කරගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? දවසට පැය 12ක් 15ක් විතර රස්සා කර කර අර සංකාර වදනවා. අරට තියාගෙන එක මාසයක් රස්සාවට යන්න බැරි වෙනවා. බෝනස් ඔක්කොම ඉවරයි. ඕවර් ටයිම් ඉවරයි. දැන් මොකද වෙන්නේ? බැංකුවෙන් කෝල් එනවා. ගේ සින්න දෙන්නේ. දැන් විපරිණාමයට යනවා නේද? දැන් ආයෙත් ඉතින් දැන් මොකද කරන්නේ? ආයෙ පුළුවන් තරම් සංකාර කර කර කර කර මේක තියන්නේ. පින්වදරි තණ්හා වුණා කියලා කියන්නේ ඔබගේ ජීවිතේ ඉඳලා කොටි වලි ගියල්ල ගන්න. ඔන්න ඔය දුක දැනගත්තා නම් පින්වදරි ඉඳන් දුක්ඛං හරිය සත්‍යන්තිමේ ධික්කමේ කුප්පේ අනුස්සේසු ධම්මේසු චක්ඛුං උදපාදී කියන ඔය දහම් මැසෝකට පහළ වෙනවා. එනම් මේ ලෝකේ මොන දෙයක් දැක්කත් ගිනි ලෙස දකින්න පටන් ගන්නවා. ඇයි? ඇල්ලුවනම් දුක්ඛ දුක්ඛේනුත් පෙළෙනවා, විපරිණාම දුක්ඛේනුත් පෙළෙනවා, සංඛාර දුක්ඛේනුත් පෙළෙනවා. අනේ මට මේ කුණු වස්තු නම් එපා. පිටුදෙනි ඔය කොටස් හරියට දැකලා තමයි පහරල දැන්නේ දිවිත හැම එකක්. හා පෝ එකක්වත් එපා. යන්තමින් තුන් තිවුරයි පාත්‍රයේ තිබුණනම් ඇති. ඔන්නයි මට්ටමට දීමදින් මේක පහරල දැන්නේ ලෝකලේ. ඇල්ලුවනම් මොකද වෙන්නේ? දැන් අපි දැරිදි වෙලා කුටියක් එහෙම බලාපොරොත්තු ඉන්නනම් මොකද වෙන්නේ? ඈ කුටියකට හරි තණ්හා වුණා නම් මොකද වෙන්නේ? දැන් දෙදෙන්නේ නැද්ද? තව එකෙක් ඒක දන්නේ මගේ කුටිය. වඳුරුමණී ඉඳ දන්නේ මගේ කුටිය. තෙලේ ඉඳ දන්නේ මගේ කුටිය. ඔය මොකද නිකම් පෙළෙනවනේ. ඉතින් ඒ කුටියට මෙහෙම ආසල් අනේ දියසෙවෙල් බැඳලා දැන් මොකද කරන්නේ? වෙන වැඩක් නැහැ. පොල්ලක් අරගෙන නැත්තම් කොසු මිටක් අරගෙන ඕක අතුල්ලලා අතුල්ලලා අතුල්ලලා සංකාර කර කර අර තියෙන විදිහට තියාගන්න. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? විපරිණාමයට යනවා. ඉතින් ඒක එකත් වඩාද ගන්න. පින්වතුනි කුටියක් ඕනද ඔය පැවිදි වෙන්න යනයි? මෙතන ඉන්න පැවිදි වෙන්න යනයි ගොඩක්. කුටියක්වත් ඕනද? හදේනේ මට නම් කුටියක්වත් එපා. ඇයි? ඔය දුක් තුන ඒකෙත් තියෙනවා නේද? දැන් ඔබ මහා ආසාර ගයක් හදාගත්තා. දැන් ඔය ගෙදරට මීයෝ වුණොත් ඔබ මොකද කරන්නේ? ගේ මීයන්ට දීලා ඔබ යනවද? නෑනේ. දැන් පෙළෙනව නේද හොග? අයියෝ මීයෝ මරන්නත් බෑ නොමරත් බෑ කිය කිය පෙළෙන්නේ නැද්ද? තවම පුරුෂයෙක්ගෙන මට නම් බෑ ඔයා බෝල් එකක් දීලා ගෙන්නන්න නියමයි. මේ දෙකිනු නෑ නෑ ඔයා ගේන්නල ඔයා මරන්න මට නම් බෑ. ඇයි දෙන්න පෙළෙන ඔය අපාය යන වෙන කාලරිය කියන කෙනෙක්. බලන්න පෙළෙන පෙළෙන්න දීවත් නැන්න ගිහින්න. රහතන් වහන්සේ නමක් කියනවා. උන්වහන්සේ නැත්තම් ඔය පැවිදි වෙන්න ඉන්න මහා වීරයෝ පිරිසේ ඉන්නවා. එක ගහක් යට වාඩි වෙනවා. අනේ පහු උදාගෙනකොට ඒ ගහ යට තුඹහක් බැඳගෙන ඉන්නවා. දැන් මොකද කරන්නේ? තව ගහක් යට යනවා. ඉවරයි නෙමෙයි. පින්වතුනි ඔබ විඳින දුකෙන් 90%කින් නිදහස් වෙනවා මේ නිදහස ආතමන් පැවිද්දතාවට පස්සේ. හැබැයි නිවන් දකින්න ක්‍රමවේදයේ අනුගමනය වෙන්න ඕනේ. නැත්නම් ඒත් පෙළෙනවා තමයි. නිවන් දකින්න ක්‍රමවේදයට ආව නම් පින්වතුනි අදුව තරමේ මේ කෙස් ගහ ගැලවක් හිතන්න දෙයක් තියෙනවා. අවංකව කියන්නේ උදේට නාද්දි සබන් කෑල්ලෙන් ගාද්දි කෙස් ටිකක් සමන් කෑල්ලේ ඇලෙනකොට ඔබ පෙළෙනවද නැද්ද? විශේෂයෙන් කාන්තාව අනේ මේ පණාවට කෙස් ඔක්කොම එනවනේ අනේ කිය කිය පෙළෙනවද නැද්ද? ඔය කෙස් ටික බූ ගාලා දැම්මා මෙන්නදනි. ඕකාවත් එකයි නාවත් එකයි. දැන් පිරිමියෙක් හරි කමන්නේ ඔය කොන්නේ උදේට කන්නාලිය ගාවට ගිහලා අනුමදරෙන් මෙහෙම මෙහෙමවත් කරගන්නේ නැද්ද? පෙළෙන හින්දා නේද? ඇතිකමක් නිසා පෙළෙනව නේද? එහෙනම් හිතල බලන්න පිළිවෙල නිදහස් අහසක් වන් පැවිද්දගෙන අපි ඔබට ඇෂුවරන්ස් එකක් දෙනවනේ. කන්න ටික දෙනවනේ, බොන්න ටික දෙනවනේ, අඳින්න ටික දෙනවනේ, ඉන්න තැනක් දෙනවනේ, බේත් හේත් ටික කරනවනේ. එහෙනම් පිළිවෙල මේ මහා නිදහස භුක්ති විඳන මේ ධර්මයේ පිටසක් කරගෙන නිවන් දකින වැඩ පිළිවෙල වුණා නම් මොනතරම් සාන්තයිද ප්‍රණීතයි. තරුණ පිරිසට මම විශේෂයෙන්ම කියන්නේ ඔය මාර මුලාවේ වැටෙන්න එපා. ඕක තනි කරම මාර මුලාව. ගොඩ යාමක් නෑ. තණ්හා වුණා නම් දුක් තුනින් පෙළෙනවා. එහෙනම් දැන් මට කියන්න තියෙනවා දුකට හේතුව මොකද්ද? දැන් දුකට හේතුව තණ්හාව කියලා ඔබ කියන්නේ බුදුහාඳුරෝ කියපු හින්දාද? නෑ. අවබෝධය. අන්න තත්ත්වයක් තමයි. දුකට හේතුව තණ්හාව බව ඔබට හොඳ ආකාරව වැටහුණා. මොකද තණ්හාව නැත්නම් සංකාර කර කර තියාගන්න ඕනේ නෑ. විපරිණාමයට ගියාට මට ප්‍රශ්නයක් නෑ. ඒ මොහොතේ තෙලෙන්නේ නෑ. එහෙනම් පින්වතුනි දුකට හේතුව තණ්හාව. පොතේ ආව කියලත් නෙමෙයි, තර්කයට ගැලපුණා කියලත් නෙමෙයි, ගුරුන්ගෙන් ගත්ත කියලත් නෙමෙයි, පරම්පරාවෙන් ආවා කියලත් නෙමෙයි. ඔය තන්න ඔය දුකෙන් නිදෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? දැන් ඔය කිව්වේ පිළිමදේ දුක්ඛ සමුදය. ඔය කිව්වේ දුක්ඛ සමුදය. දුකට හේතුව මොකද්ද කියලා. යයන් තණ්හා පොණු බලිකා නන්දි රාග සාගතා තත්තර තත්‍රාමේ නන්දනී කියපු තැන ඔනේ. තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ ඉදම් දුක්ඛ සමුදයං අරිය සත්‍යං දිනේ භික්ඛවේ කුම්මේ අනුස්සතේසු ධම්මේසු චක්ඛු මුදපාදේ. ඔන්න තිංවලදී ඔබට ඒ ආර්ය සත්‍ය නිසා දහම් වැස පහළ වෙනවා. ප්‍රත්‍යක්ෂ වුණා නම් විතරයි. තාම අපි කියන නිසා නම් ගන්නෙ එහෙයි කියලා. එහෙනම් තාම ප්‍රත්‍යක්ෂ නැහැ, තව බලන්න. හැබැයි වැටුණා නම් ඒ කාන්තෙන්ම මේ දුකට හේතුව තණ්හාව කියලා. අය කවුරු කිව්වරවත් නෙමෙයි. Tamanṭa ma satyaksa. ඇයි ජීවිතේට ගදා බැලුවා? දැන් මෙච්චරලා ඔබට hina giyai සමහර ඒවට. ඔබගේ ජීවිත අත්දැකීම් වලට ගදා බැලුවා. ඔබ මෙච්චර වෙලා මොකද්ද බනහද්දි කදේ? ජීවිත අත්දැකීම් වලට ගදා බැලුවා. ඒකයි පිටුදෙලි මම අර සාම ජාතකේ උදාහරණ ගන්න නැත්තේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ජනපද නිරුක්තියට ගරු කරන්නේ කියන. ඒ ජනපදයන්ගේ බණ කියනකොට ඒ ජනපදයන්ගේ භාවිතා කරන උදාහරණ උපමා උපමේය වචන පද භාවිතා කරන්නේ කියන. එහෙම නැති වුණොත් තේරෙන්නේ නැහැ නේද? එහෙනම් දැන් මේ කාලෙට සුදුසු වෙන ඒවානේ අපි පාවිච්චි කරන්න ඕනේ. ගතානුගතිකදී පාවිච්චි කරන්න හරියන්නේ නැහැ. උදාහරණ ගනින්. ධර්මයේ නෙමෙයි. උදාහරණ ගනි. එතකොට ඔබට ලේසි ඒක ජීවිතේට දාගන්න. එහෙනම් දැන් මට කියන්න දෙන්නතරින් මේ දුකින් නිදහස් වෙන නම් මොකද කරන්නේ? මොකද්ද දුක්ඛ නිරෝධය? තණ්හා නිරෝධය. හරි ලේසි වැඩ. නිකන් හිතන්න මේ. ඔබගේ ඇඟිලි දෙක වයර් දෙකක් ගැට ගහලා ඒ ප්ලග් එක ගහනවා කවුරු හරි කෙනෙක් ප්ලග් පොයින්ට් එක. දැන් ඔබ චපිචර දෙට ගගානි මේ ඉලෙක්ට්‍රික් ෂොක් එක වදිනා නේද ඔබට? කරන්ට් එක වදිනා නේද හොංගාද ඔබට දැන්? ඕක දුකක් නා. ඔය දුකට හේතුව මොකද්ද? ප්ලග් එකට ගහලා ප්ලග් පොයින්ට් එකට ප්ලග් එක ගහලා තියෙන්නේ නේද? එහෙනම් ඒක නැති කරන්න නම් මොකද්ද කරන්න? ප්ලග් එක ගන්නවද? එහෙනම් ප්ලග් වෙච්ච එක තමයි ප්‍රශ්නේ. තණ්හා වෙනවට තව නමක් කියනවා මොකද ඉංග්‍රීසියෙන්? ප්ලග් වෙනවා. මොන හරි දෙයකට ප්ලග් වුණොත් මොකද වෙන්නේ? දුකයි. එහෙනම් ප්ලග් එක ගලව ගත්තනම් හරියි. තංගව ප්ලග් එක ඇදලා ගන්න එළියේ. ආයි නැහැ දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් යෝතස්සාය තණ්හාය අපරේ විරාග නිරෝධ චාගෝ පරිනිස්සග්ගෝ මුත්‍ති යනාද. එහෙනම් මේ තණ්හාවේ ඉතිරි නැතුව ශේෂ නැතුව ඇලීමක් තියෙනවා. දැන් ඉතිරි නැතුව ශේෂ නැතුව ඇලීමක් කිව්වම තේරුම් ගන්න. ඔබ වාහනේ යද්දි කපුටෙක් ජරාවක් දානවා වින් ස්ක්‍රීන් එකට. ඔබ මොකද කරන්නේ? ඒකෙන් වතුර විදවිද ඔබ පිහදානවා නේද? ඒ පිහදානකොට ඔබ පිහදානවනේ කොහොමද? ඉතිරි නැතුව ශේෂ නැතුව එක බිංදු මාත්‍රයක්වත් නැති වෙන්න පිහදාන. එක බිංදු මාත්‍රයක් හරි ඉතුරු වුණොත් එහෙනම් මොකද වෙන්නේ? තාම බව ගමනේ තමයි. එහෙනම් දැන් මේ අවිද්‍යාව තෘෂ්ණාවක් වෙන්න ඕනේ. මේ තෘෂ්ණාව ඉතිරි නැතුව ශේෂ නැතුව එක බිඳුවක්වත් නැති වෙන මට්ටමට අතුගාලා ගන්න. අන්න දුක්ඛ නිරෝධය. ඉදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්තිනේ පික්කවේ කුබ්බේ අනුසුතේ ධම්මේසු චක්ඛු උද්පාදී කියන ධම්මයක් පහළ වෙනවා. එහෙනම් දැන් දුක්ඛ නිරෝධය ඔබ දන්නේ. දුක්ඛ නිරෝධය වෙන්නේ තණ්හා නිරෝධයෙන් කියලා ඔබ දන්නේ. බුදුහාමුදුරුවෝ කියපු නිසාද? දැන් ඔබට සත්‍යයක් නැහැ. එහෙනම් මේ ප්ලග් එක නිකන් ගලවන්න බෑ. ගලවන්න මාර්ගයක් තියෙනවා. ආන් මේ මාර්ගය දැක ගන්නවා පින්වතුනි. මෙච්චර වෙලා මේ ලෝකයේ සාරයි කියලා මුලාවට වැල්ල හිටියා. මොකද හේතුව? මගේ වශයෙන් තියෙනවා නම් මේ දේවල් හරි සැපයි කියන දෘෂ්ටියේ හිටියා. එහෙම දෙහෙම සැපයක් තියෙනවා නම් ඒ සැපේ තියෙන දේවල් හරි සාරයි කියලා හිතන්නේ. ළමෙක් සාරුණේ යන්නේ එහෙමයි අම්මට හදන්න කලින්. මගේ වසඟේ තියෙනවා. මගේ වසඟේ තියෙන එක හරි මොසැප දෙනවා. ඒක නිසා සාරයි. මගේ කැමැත්තට තියෙනවා නම් ඒක සැපයක්. ඒක නිසා සාරයි. ඔන්න තේරෙන්න ගත්තා. ඒක නිසා තමයි සිංහලෙදි සාරයි සාරයි සාරයි කියන මේ ලෝකෙට ඇලිය නීති. දැන් තේරුණා පිටුනේ දුක්ඛ ආර්ය සත්‍ය දැකගත්තා. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛේ නිරන්තරයෙන්ම පෙළිපෙළී ඉන්න ස්වභාවයක් පිරවව දැක්කා. එහෙනම් මේ පිළීම මහා දුකක් කියලා දැකගත්තා. එහෙනම් මෙලෙස දුක් දෙන්නා වූ සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු සාරයිද? සාරයිද? එක සාර වස්තුවක් මේ ලෝකේ තියෙනවද? එහෙනම් ඔබට සැප කියන නෑ. ඇයි සැප පැත්ත දරයි යන්නේ? අදකින් නිදහස් කරනවා විතරයි. එහෙනම් සැප කියලා දෙයක් ලෝකේ නෑ. එහෙනම් පිංගුතුනි, ඇයි දුකින් නිදහස් වෙන මොහොතේ ඉන්න සත්‍යයක් විතරයි තියෙන්නේ? ඒ හැරෙන්න වෙන සත්‍යක් කියලා දෙයක් ලෝකේ නැහැ. එහෙනම් පිංගුතුනි, මේ ලෝකේ එක බිංදු මාත්‍රයක් අසාරයි. ලෝකේ අසාර බව වැටහුණා. ලෝකේ අසාර බව වැටහුණාම අන්න එතකොට පිංගුතුනි ඔබට හැඟීමක් එනවා ඒ වෙලාවේ. මෙච්චරකල් ලෝකේ සාරයි සාරයි කියලා හිතපු වෙලාවේ පිංගුතුනි බුදුහාඳුරන්ගේ සත්‍ය පහකටවත් ගණන් ගත්තේ නැහැ. ධර්මයේ සත පහකටවත් ගණන් ගත්තේ නැහැ. ආර්ය සංඝයා වහන්සේ සත පහකටවත් ගණන් ගත්තේ නැහැ. ශික්ෂා පද සත පහකට ගණන් ගත්තේ නැහැ. ඔය එකක්වත් ගණන් ගත්තේ නැහැ. ගණන් ගන්න නැතුව විකෘති වූ ක්‍රියාවලට දැඩි කැමැත්තෙන් හිටියා. ලෝකයේ කඩා ගන්න මොකක් හරි අවශ්‍යතාවයක් ආව නම් ඕන එකක් ඕනේ දහ බලු වැඩක් කරන්න හිතාගෙන තමයි හිටියේ. දැන් ලෝකයේ අසාර බව වැටුණා. ලෝකයේ අසාර බව වැටහෙනකොටම තින්නතුනි මේ පුද්ගලයාට එනවා හැඟීමක්, අනේ මට මේ බව ගමන නම් ආයේ එපා. එහෙනම් මෙච්චර වෙලා සාර දෘෂ්ටි හිටපු කෙනාට හටගත්ත තව දෘෂ්ටියක් මොකද්ද? මේ අවිද්‍යා දෘෂ්ණාදගෙන් නැගෙන බව ගමන නම් මට එපා කියන දෘෂ්ටි. අනේ පුද්ගලයා තින්නතුනි මාර්ගයට හැරගත්තා. ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යන්දිමේ වික්කවේ කුප්පේ අනුසුතේ සුද්ධං සං ධම්මේසු චක්කුං උදපාදී කියන ධම්ම මත පාලනවා. මොකද මේ පුද්ගලයා සම්මා දිට්ඨියටපත් වුණා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ යහපත් දැක්ම කියලා කිව්වට තේරෙන්නේ නැහැ. සං කියන අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුවෙන් හැදෙන මේ භව ගමන මා කරනවා කියන එපා කියන දාන දෘෂ්ටියටපත් වෙනවා මේ කෙනා. මෙච්චර වෙලා නම් හිතන් හිටියේ මේක හරි සාරයි මේක හරි සාරයි මේකෙමයි යන්නේ. බුදුන් දුන්න අන්තිමට ආයි ගණන් ගත්තේ නැහැ සත භාගට ඕනේ දහ බඩු වැඩක් කරන්න බලාගෙන හිටියේ. හරි කැමැත්තෙන් හිටියා. පවුලට මිංගලන්ත යන්න පුළුවන් අන්නරකව මරපන් කිව්වනම් අමරිතු මේක ඇවිදෙන්න මොකද වෙන්නේ? කෙලින් ගියා පටන් ගාලා විදි දීප පවුලම යන්න. එහෙනම් ලෝකයේ සාරයි කියන අල්ලගත් එක හරි භයානක නැද්ද? හරිම භයානකයි දෙකතේ. ලෝකේ සාරය කියන මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනාගෙන් හරියට පරිස්සම් වෙන්න. වැඩි හරියක් එහෙමයි තමයි. කොයි මොහොතේ මොන දේ ඔබට කරයිද කියලා බලන්නේ. ඇයි? විකෘති වූ ක්‍රියා කරන කැමැත්තෙන් ඉන්නවා. විකෘති වූ ක්‍රියා කියන්නේ පාපී ක්‍රියා. පාපී ක්‍රියා කරන්න හරි කැමැත්තෙන් ඉන්නේ ඕන වෙලාවට. ඔබට හිතෙන්නේ නැද්ද ලෝකේ සාරය කියලා හිතෙච්ච ගම? පව් කරන්න ඕනේ තරම් කැමතිද? දරුවා සාරයි කියලා හිතෙච්ච ගමන් දරුවාගේ කනට මොකෙක් කර රින්ගන්න ආවොත් එහෙන් මොකද කරන්නේ? දරුවේ කන්න රින්ගන්න ඕනේ නැහැ. පොඩ්ඩක් එහෙම එහෙම ගියොත් එහෙන් මොකද කරන්නේ? චක්චක් ගල් කල්ලා ගන්න. ළමයා වරන් එහාට යන්නේ නැහැ. ළමයා වරන් එහාට ගියත් හරියන්නේ නැහැ. නමුත් එහෙම කරන්නේ නැහැ. චක්චක් ගල් කල්ලා ගන්න. අර පාපී ක්‍රියා කරන්න හරි කැමැත්තෙන් ඉන්නේ මේ පුද්ගලයා. හැබැයි ලෝකේ අසාර බව වැටහුණා. මේ භව ගමන තවදුරටත් යන්න ඕනේ නෑ බව වැටහෙනකොට පින්වදිනි මෙන්න මේ කෙනාට හිතෙනවා එක දෙයක්. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන තැන සත්‍යානුභවයෙන් දැනෙනවා. සත්‍ය වශයෙන්ම දැනෙනවා. එතකල් පින්වදිනි වචන මාත්‍රෝණින් විතරයි දැනෙන්නේ. ඇයි? ලෝකේ සාරයි කියන අල්ලගත්ත කෙනෙක් බුදුන්ට කවදාකවත් එක දෙන්නේ නෑ. අවංකව මට කියන්න, ඔබ ලෝකේ සාරත්වයේ හොයන වෙලාවේ බුදුන් දෙකට ආවේ දෙවියෝ දෙකට ආවේ. අවංකව මතක ප්‍රශ්නයක් නැහැ. බුදුන් දෙකට ආවේ දෙවියෝ දෙකට ආවේ. දෙවියෝ ඇයි? පූජාවට තියෙන අඬ ගහද්දී ඇවිල්ලා ඔබට දෙනවා කියලා හිතාගෙන. අදටත් බලන්න, අදටත් බලන්න මිනිස්සු ලෝකේ සාරයි කියලා අල්ලගත්ත මිනිස්සු පන්සලට යනවට වඩා ආසයි කොහේ යන්නේ? දේවාලෙට යන්න. මම බොරු නම් කියන්නේ මෝදර කාලිය අම්මගේ කෝවිලෙට ගිහින් බලන්න. 3000ක් මිනිස්සු එතනට එනවාද කියලා. එතන මෙහා පැත්තේ පන්සලට ගිහින් බලන්න. 3000ක් මිනිස්සු එතන ඉන්නවා. කියක් මිනිස්සු එතන ඉන්නවද කියලා බලන්න ගිහින්. එහෙනම් මේ ලෝකයේ සාරය කියලා අල්ලගත්ත අයට බුදුන් වහන්සේ කියලා. ඒක යාමද? ඒක ධර්මතාවයයි. බුද්ධේ කාංකති විචිකිච්ඡති කියන්නේ ඒකයි. කංක කියලා කියන්නේ පින්වෙන එක අංක කංක වෙනවා. පහක් අංකයක් හම්බ වෙනවා. ක අංක කංක පහක් අංකයක් ලැබෙනවා. එනම් බුද්ධේ කංක දිවිති කිත්ති. බුදුන්ට පහක් අංකයක් හම්බ වෙනවා. විකෘති වූ ක්‍රියා කරන්න කැමැත්තෙන් ඉන්නවා. විචිකිච්ඡිත කිව්වේ ඒකයි. විචිකිච්ඡා විකෘති වූ ක්‍රියා කරන්න තියෙන කැමැත්ත. ඉතින් ඕක බුදු කෙරෙහි තියෙන සැකේ කියන ගත්තත් හරි. නමුත් ඒක තව විග්‍රහ කරගන්න ඇයි සැක කියලා. ඇයි සැක කියලා විග්‍රහ කරන්න කී තමයි ওই ටික තියෙන්නේ. එතකොට හරියන්නේ දැන් ගැටෙන්නේ. නැත්තම් එහෙම විචිකිච්ඡාව කියන්නේ සැකේ. මේ මොනවද මේ කියන්නේ කියලා හිතනවා. දැන් ඉදරුන් යහත බලන ටික අහගන්න. පද පරිණියම හැමදේම පදයක් දෙක ගැටෙනවා. එහෙනම් මේ විචිකිච්ඡාව කියලා කිව්වේ සැකේ තමයි. හැබැයි ඕක තව ටික විග්‍රහ කරගන්නකො. මොකක්ද එහෙනම් කියන්නේ? බුදුන්ට පල්ලේ යන අංකයක් දීලා විකෘති වූ ක්‍රියා කරන දැඩි කැමැත්තෙන් ඉන්න කෙනෙක් කියලා. ඒක නිසා තමයි තියෙන්නේ බුදුන්ට පල්ලේ අංකයක් දීලා තියෙන නිසා තමයි දෙවියෝ අදහන්නේ කියලා. ඒ වෙලාවේ කිව්වා නම් එහෙම කළු එළුවෙක් මරලා ඒ ලේ වලින් දිලි පූජාවක් කරපන් ඊළඟ අවුරුද්දේ හොඳට අස්වැන්න හම්බ වෙන්න කියලා. නොකරේ නේද? ඒ වෙලාවට පුළුවන් ද බුදුහාමරගේ මූණ බලන්න? නෑ. ඒක නිසා බුදුන්ට කොහොමද දිනලා තියෙන්නේ මොකද්ද? පල්ලෙහාමෙන් කියලා. හැබැයි මේ ලෝකයේ අසාරයි කියලා වැටහිච්ච ගමන් හත් දෙයියනේ මේ මහ දුකක් නේ කුරු ගොඩක් නෙමේ සතර කියන්නේ. මෙතනින් මන් නිදහස් වෙන්න ඕනේ කියලා හැඟිච්ච ගමන් අන්නේ කෙනාට බිමදෙන වෙන පිළිසරණක් නෑ. ජේසුස් වහන්සේ ගාවට ගිහිල්ලා අහනවා අනේ ස්වාමීනි මට බමේ නසා ගන්න ඕනේ ක්‍රමයක් කියන්න. මටත් ඕක බැරි වුණා යෝධය. මගෙන් උත්තරයක් නෑ. විශ්වදෙය ගාවට ගිහිල්ලා කියනවා අනේ මටත් බැරි වුණා මගෙන් උත්තරයක් නෑ. කාගාවටවත් ගිහිල්ලා උත්තරයක් ගන්න බෑ. ඒ මේ සයන්ස් එක තියෙන්නේ මේ ක්‍රමවේදයේ තියෙන්නේ තථාගත ශාසනයක විතර. අන්න නිවදලි බුදු මතකේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වද ඒතේන සත්‍ය වච්චේන හෝතු මේ ජයමංගල. අන්න ජයමංගලයේ තියෙන මහ නිවන අර සත්‍ය අනුභවයෙන් ලැබෙන පටන් ගන්න. ඉන්ද්‍රිය ඔය ගාථාවෙන් ඵල ලබන්න පුළුවන් ඔන්නෙ මට්ටමට දියුණු වෙච්ච කෙනෙකුට. අනිත් අය කියන්නේ වචන විතරයි. එද ඕල කෙනෙකුට කියන්න බැරිය. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වදං ඒ දේන සත්‍ය වචේන හෝතු තේජය ඒ මොකද මේ බෝධි පූජාව තියාගෙන යන ගම මේ කියන්නේ. මම මේ දින් බව බෝධි පූජාවේ මලේ මගේ පුතාගේ ගහමුද දුරු වේවා. මගේ පුතාගේ ගහමුද දුරු වේවා. හැබැයි කිව්වේ මොකද? නත්තිනේ සරණංගඤ්ඤ බුද්ධෝ මේ සරණං. අදින් පතල දින් මොකද? මගේ පුතාගේ ගහමුද දුරු වේවා. අද දින් සරණ යනවා කියන්නේ දෙවිවදලි සරණ සර කියලා කියන්නේ සරි සරණවන්න. නැතිවෙන්නේ නසනවට. එහෙනම් සරි යම් සරි සරිමක් නසන්න යනවා නම් අන්න ඒකට කියනවා සරණ යනවා කියලා. පුතා කියන තැන අල්ලගෙන බොරුවට කියනවා මොකද? ඒ සත්‍ය අනුභවයෙන් ජයමංගල්‍යයක් වේවා. වේදද? එංගදී ඔය ජයමංගල්‍ය දෙනනම් ඔන්න ඔය මට්ටමට යනසන් අවබෝධ තියෙනවා. ඔය මට්ටමට ආයසන් අවබෝධ තියාගෙන කියන බලන නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. දීවම් මගට යන්නද බලන්න. එහෙනම් බුදුනි ඔන්නතරදී බුදුන්ට හම් වෙනවා අංක එක. බුද්ධේ අවිච්ඡ ප්‍රසාරෝ කියන. බුදුන් වහන්සේ කෙරෙහි නොසැලෙන, නොබිඳෙන, නොකැඩෙන සද්ධාවක් පත්වෙන මහා විශ්වාසයක් ඇති වෙනවා හිතේ. ඇයි මෙච්චර කල් හිටපු මහා මුලාව දුරු වුණා? මෙතනින් එහාට මේ මහ උතුමගෙන් තමයි මේ ටික ගන්න තියෙන්නේ. ධර්මයේ ඉරෙහි තේමයි ජීවිතේ අන්න ධම්මේ අවිච්ඡ ප්‍රසාදෝ. ධර්මයේ ඉරෙහි නොකරන නොදින සද්ධාවට එනවා. ආර්ය සංඝයා වහන්සේ ඉරෙහි තේමයි නොකරන නොදින සද්ධාවට එනවා. ඔන්නේ නම් සෝතාපට්ටි අංග තුනක්ම පිහිටිය දැන්නේ නේද? ඔය සෝතාපට්ටි අංග තුන පිහිටනවත් එක්ක දීප්තිමින් වදින තව දෙයක් පිහිටන. ඒ තමයි අර විකෘති වූ ක්‍රියා කරන වැඩි ගැනත් කීතිය. දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකේ දුක මත පිහිටි ලෝකේ මේ සතාගේ ප්‍රාණයේ ඝාතකය කියලා මම මොනවා ගන්නද? මේ අන්තද වස්තුව හොරකම් කරන මම මොනවා ගන්නද? මේක දැන් ඌට ගිලි දෙනවා, ඕක මං ගත්තාම ඕක මට ගිලි දෙනවා. එහෙනම් මේ ගිලි දෙන වස්තු මම මොකට ගන්නද? අසාධාරණයක් කරලා තව කෙනෙකුට මම මොනවා ගන්නද? බොරු කියලා මුලාවට පත් කරලා මම මොනවා ගන්නද? පරුස වචන කියලා සැඩබවට පත් කරලා මම මොනවා ගන්නද? ඔන්න හිතනවා. එහෙනම් බින්දුනි ඔන්න ඔය සෝතාපන්නය අර විකෘති වූ ක්‍රියා කරන නිමිත කැමැත්ත නැති වෙලා යනවා. කැමැත්ත නැති වුණා විතර විකෘති වූ ක්‍රියා කරන එක නැවතුවේ නැහැ. ඇයි? තමන්ගේ දරුවට ණය ගහන්න එන වෙලාව ණය ගහන්න ඕන මෙන්න වෙලාවේ අතේ පිටිද තෝරච්ච ගෙන්න අමල ගහන ණය ණයගේ පෙනගොපියට වෙලද ණය මැරෙනවා. දැන් පවක් කළාද නැද්ද? හැබැයි කැමැත්ත අන්න සෝතාපන්නයේ ලක්ෂණ. රහතන් වහන්සේ නම් තමන්ගේ ඊ කාලේ පුතාට ණය ගහන්නේ නැහැ. රහතන් වහන්සේ නම් අතීත ගන්න දෙනු දෙයට ගන්න ඉඩාරු නැහැ. ඇයි? සම්බ පුන්නේ පාප පහින උන්වහන්සේගේ හිත තේරුම් ගන්න බෑ. පුතත් ජන මානසික මට්ටමකින් ජජ් කරන්න එහෙම යන්න එපා. හානි මොන අපරාධයද අර කිරි සත්‍යයක ණය ගහන්න ඉඩාරුලා පැත්තකට වෙලා බලන් හිටියන්නේ. එහෙම වෙන නිදන් එපා. උන්වහන්සේගේ මානසික මට්ටම ජජ් කරන්න බෑ. ලෝකෙට ඇලිද නැති කෙනෙක් ප්‍රතිමිතුනි. ඔය දේවල් ගැන කිසි හැකියාවක් නැහැ. ගහන්නේ හිතා බින්දා කරන්නේ නැතුව අයින් කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද උන්වහන්සේ කරන්න පුළුවන්? එහෙම නැත්නම් උන්වහන්සේ පැත්තකට වෙන්න. රහතන් වහන්සේලාගේ ක්‍රමවේදය. හොඳටවත් නරකටවත් උන්වහන්සේලාට එහෙම ක්‍රියාකිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔන්න ඔය ටික පිළිනකොට දිනුද නියාර මෙච්චර කාලයක් සිල්වෘත සමාදන් වෙවි ලෝකේ කඩන්න බැලුවනේ. මේ රැක්කව සිල් බලෙන් තව දෙසා දිව්‍ය ලෝකයේ දිව්‍ය කුමාරිකාවක් වේවා. ඔය රැක්ක දෙය කියන්නේ මොකද්ද? සිල්වෘත පරාමර්ශනේ. පොලි පූජාවන් තියලා කියනවා මගේ දරුවාගේ ග්‍රහාපල දුරු වේවා. ඔය මොකද්ද? සිල්වෘත පරාමර්ශනේ. ඒවා කවු කියලා කියනවා නෙමෙයි. සිල්වෘත පරාමර්ශනේ නිරන්තරයෙන්ම මිනිතුනි සසරට බැඳෙනවා. දස සංයෝජන ධර්ම වලට සීලුත පරාමර්ශනේ කියන එක දාලා තියෙන්නේ. සීලුත පරාමර්ශනේ හැම තිස්සෙම වෙන්නේ මොකද්ද? සසරට බැඳෙන එක. දස සසරට සංයෝජනේ කියන්නේ. එහෙනම් මෙච්චර කල සීලුත පරාමර්ශනේ කර කර ලෝකෙ කෑලි කඩන්න ගියා. දැන් කෑලි කඩන්න තරම් දුබ ලෝකයක් නෙමෙයි මේ කියලා වටහා ගන්න. අනේ මේ ලෝකේ මට එපා කියලා හැංගීමට ඇවිල්ලා ඉන්නේ. අන්නකොට මේ ගතනේ මෙතර කාලවල තිබිච්ච සිංහුත පරාමාසනේ නැතිලා ගියා. සීලබ්බත පරාමාසයත් ඉවරයි. සීලබ්බත පරාමාසය ඉවර වෙනකොට දීවලින් මෙන්න මේ කෙනා තුළ සීලයක් හටගන්නවා. අන්නේ සීලයේ තියෙනවා අරියකාන්ත සීලය. එහෙනම් සෝතාපට්ටි අංග හතරම විරුණා. මුදුන් කෙරේ නොකරෙන් නොබිදෙන සද්ධාව බුද්ධේ අවිච්ඡ ප්‍රසාදෝ ධම්මේ අවිච්ඡ ප්‍රසාදෝ සංගේ අවිච්ඡ ප්‍රසාදෝ කියන තුනක් පිළිපදියා අරියකාන්ත සීලය කියන කොටසක් පිළිපදියා. මේක බින්දුනි සීලය, මේක ශික්ෂා පදයක් නෙමෙයි. ඔබ පොයේ ශික්ෂා පද සමාදන් වුණාට ඒව බින්දෙනවද නැද්ද? හැබැයි සීලය කියන එක බින්දෙන්නේ නැහැ කවදාවත්. නොකැඩෙන, නොමිදෙන, පළුදු නොවෙන සීලයක් පිළිදෙනවා. ඒකයි කිව්වේ යම් සමාදාන තන් වතන් සංවරක්තේන සීල සංවරණ හේන් සීල වෙනවා. සංවරත්තේන සීල සංවරණෙහි සංකේවි අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතු අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතු වූ වරණෙහි අර මුදුන කඩනෙහි තමයි සීලය කියන්නේ හැදෙන්නේ. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා හතරෙන් එකක් කැඩුවහම සීලය හතරෙන් එකක් පිරෙනවා. සෝවාන් තව හතරෙන් එකක් කැඩුවහම සීලේ භාගයක් පිරෙනවා. සකදාගාමී තවත් හතරෙන් එකක් කැඩුවහම සීලේ හතරෙන් තුනක් පිරෙනවා. අනාගාමී ඉතිරි ටිකක් කඩලා දැම්මහම සීලෙන් පරිපූර්ණ වෙච්ච අරිහතුන් වහන්සේ ලෝකෙට නිවි. ඔන්නෝකයි ප්‍රවේ. එහෙනම් විනෝදනි කැඩෙන්නේ නැති විඳෙන්නේ නැති පළුදු වෙන්නේ නැති සීලය. එහෙනම් ඔබ පොය දවසට සිල් සමාදන් වෙනවා නෙමෙයි. මොනවද සමාදන් වෙන්නේ? සික්ඛාපද. පුළුවන් නම් වෙනස් කරගන්න. නැත්තම් ඔහොම තියාගන්න. හැබැයි හිතේ තියාගන්න මොකද්ද කිව්වේ? අපි සික්ඛාපද සමාදන් වෙන්නේ නැත්නම් සික්ඛාවන් සමාදන් වෙනවා. අපි සිල් සමාදන් වෙනවා කිව්වොත් ඒක ගැළදෙන්නේ නැහැ. තිලෝකෙට වෙනස් වෙන්න ඕනේ නැහැ. නමුත් අර්ථ හරියට දැනගන්න. එහෙනම් තමන් තුළ සීලයක් පිළිගන්න. පින්වතුනි එහෙම නැතුව ධර්මාවබෝධයෙන් උතන්ට එන්නේ නැතුව කොච්චර සිල් රැක්කත් කොච්චර ඔය දේවල් නොකර හිටියත් පුළුවන් තින්වදනි නිවන් දකින්න. ඔබ හිතන බලන්න දරුණු මිනිමරුවෙක්ට දෙන්න පුළුවන් දරුණුම දඬුවම තමයි කරුවල කාමරයක දාලා තියෙන්නේ. දැන් ඒකට සත්තු මරන්න පුළුවන්ද? පුළුවන්ද? නැහැ. හොරකම් කරන්න පුළුවන්ද? කාමයේ වර්ධවා හැදෙන්න පුළුවන්ද? බොරු කියන්න පුළුවන්ද? මත්පැන් බොන්න පුළුවන්ද? නැත්නම් ඔය තව කියන්නේ හිස් වචන කියන්න පුළුවන්ද? පරුෂ වචන කියන්න පුළුවන්ද? ඈ ඔය එකක් කොම් පුළුවන්ද? නැහැ. එහෙනම් තිබුණේ පුදුම රීතියක් නේද? හොඳ නැද්ද? අත සිල් රැකෙන්නේ නැද්ද ඔතන? ඈ උට ඉඳ ගන්න ඉඳා ගන්න දැනක් නැහැ. ඉතින් තමයි ඒක තියන්නේ. හරියට 11ට විතර කෑම ගෙනත් දෙනවා. ඕක කනවා එච්චර තමයි උට කෑම දෙන්නේ. ඇයි දඬුවමක් දීලා දෙන්නේ එක වෙලයි දෙන්නේ. රන් විදි මුතුමැණි ආවරණ බල දෙන්න දෙන්නේ නැහැ. ඔක්කොම ගන්න තරම් දීලා දෙන්නේ. හා දැන් එනවා මට කියන්නේ. දස සීලෙම රකින්න දෙමු කියලා. එහෙනම් දිනවල මේක හිරෙන් එළියට එනකොට අවුරුදු 10ක් විතර ඉඳලා එන්නේ අරියතුන් වහන්සේ නමක් නෙමෙයිද? දැන් එහෙම ඇවිල්ලා තියෙනවද? නෑ. ඉතින් මේව හොඳට තේරුම්ගන්න. එහෙනම් දිනවල සීලය කියන එක, ශික්ෂා පද කියන එක හරි වැදගත්. තමව දමණය කරගන්න. හැබැයි දමණය විතරක් මදි සමනයක් තෝරගන්න. තමන්ගේ කුරුදු දමණය කරනවා රාග දේශ මොහ සමනය කරනවා. හැබැයි අරක ඇතුළේ ඉඳගෙන රාග දේශ මොහ සමනය කරන්න බෑ ඒකට. මොකද හේතුව? ධර්මයක් දන්නේ නැහැ. නිකං හිතර බලන්න ඒකාට දරුණුම දඬුවම මේ ලෝක සත්‍යයට දරුණුම දඬුවම තමයි අයිසොලේට් කිරීම. ඒ කියන්නේ තනිකර ඝණයාගෙන් වෙන් කරලා තියෙන. හැබැයි ආර්යයන්ට සුදුසුම දේ මොකක්ද? ඈ ඔය ඝණයාගෙන් වෙන් කරලා තනියෙන් තියෙන. එහෙනම් පිළිගන්න ඔබ ආර්ය මාර්ගයට පිළිපන්නා ඔබට මේ ලෝකෙට ධර්මම දනුවම දුන්නා. ඔබ බොහොම සතුටු. ඒ ඇත්තක කියන්න දෙයක් නැහැ. කට්ට කරුවලයි. එහෙනම් පැත්තක ඉඳගත්තා මාර්ගයේ වඩාගෙන ගියා. දැන් එහෙනම් සීලය කියන එක දැනගත්තා. පින්වතුනි ඔන්න ඔය කියන සෝතාපට්ටි අංග හතර ඔබට හට ගන්නවා ඔය වෙලාවේ. දැන් මට කියන්න පින්වතුනි දෙක වතර ළමයිගුණ සෝතාපන්න වෙන්න දැන්. එහෙනම් විසාකාව සත්තාවුද නියති සෝතාපන්න වුණා කියන එක හරි ලොකු වැරැද්ද. එහෙම එකක් හිතන්න එපා. මේ අම්බෝ විසාකාව කියන්නේ පුදුමාකාර. එහෙම හිතන්න එපා. යථා ධර්මයේ ධර්මයේ වුණා නම් අද දෙකවරක් ළමයෙකුටත් පුළුවන් නිවන්න. විසාකාව මහ ශ්‍රේෂ්ඨ කෙනෙක්. මං කියන්නේ විසාකාව දෙකවරදී සෝතාපන්න වුණේ. සත්තාවුද නියති සෝතාපන්න වුණේ. ඒක මහ ලොකුවට හිතන්න එපා. ඔබගේ දරුවෙකුත් මේ ධර්මයේ ශ්‍රවණය කරගෙන හිටියා නම් ඉන්නේ ඒ දරුවට පුළුවන් මේක ගලව ගන්න. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ තේරුම් ගන්න බැරි දෙයකට. ඔය ටික තේරුම් ගන්න දුන්නා නම් මේක දුකට හේතුව වැටෙලා ඉන්නේ නැද්ද? වැටෙනවා. තේරුම් ගන්න දෙන්න මං කියනවා. තමන්ගේ දරුවට පුංචි එකට අවුරුදු 5යි තේරුම් ගන්න දෙන්න. අවුරුදු 5 කියන්නේ හොඳට පහ තෝරන හොඳට කතා කරනවා. අවුරුදු 3 දරුවෝ ඉන්නේ මේ බොහොම හොඳට මේ මේ මේ කාටා හැම කීයද මම ඔබට තේරන්නම් පින්වදිනේ මම ඔබට කියන්නේ මේ ලෝකෙට මහා ශ්‍රේෂ්ඨ දරුවෝ මෙහි වෙලා තියෙනවා කියන මහා ශ්‍රේෂ්ඨ දරුවෝ ලෝකෙට මෙහි වෙලා තියෙනවා මම ඔබට කියන්නම් අවුරුදු 3ක දරුවෙක් කර්මස්ථාන වාක්‍යයක් කියන හොඳට අහගන්න වයස අවුරුදු 3යි. ඒතං සංසං ඒතං පණිතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝ පදිපටි නිසද්දෝ සංඝන්තේ වූ නිරෝධෝ නිබ්බානන්ති. නිරෝධ සංඥාව අවුරුදු 3යි. තේරුම දන්නේ නැහැ කියනකො ඔය පද ටික ඔය විදිහට ශබ්ද කරන්න පුළුවන් වෙන්නේ. උන් ජාතියේ දෙයක් අරන් ඇවිල්ලා නැද්ද? ඒකයි කීමේ පින්වදනේ ජාත සෝතාපන්න දොළොස් දහහකට අධික ප්‍රමාණයක් මේ මිහි මත පහළ වෙලා ඉවරයි දැන්. ඔය හැම කෙනෙක්ම අරිහත්ත්වයටපත් වෙනවා. මිය දෙන්නට කන්නේ. නැත්තම් පහළ වෙන්නේ හේතු නැන්නේ ඒක. මහා සුන්දර ජීවිතයක් උදා වෙනවා. ප්‍රශ්නේ මහා එක්කෙනාගේ ලොකු ප්‍රශ්නේ. මහා එක්කෙනායි කට්ටිය ඉන්නවනේ. ඇහැ මගේ කියාගෙන ඉන්නවනේ. ඒ අගෙන් ප්‍රශ්න එන්න පුළුවන්. දැන් මෙච්චර සාලම වැඩ පිළිවෙලක් කරන අපිට දැන් ඔබ මේ සද්ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ අනේ මේ දේවල් මෙතන තියෙන්න ඕනේ කියන ඔබ සතු ධනයක් තියෙනවා නම් ඒක පරිත්‍යාග කරනවා ආරාම විහාර කරනවා. අනේ අපිටත් ඉන්න ඕනේ ඔය ආරාමෙට ඇවිදින්න අපිත් මේ වැඩ කටයුතු කරගන්න ඕනේ අපිත් ආධාර කරන්න ඕනේ කියලා කරනවා. ඇයි? යථා ධර්මයක් තේරුම් ගත්ත නිසා. දැන් ඔබ දැක්කනේ මම ආපු වාහනේ මොකක්ද කියන්නේ? මගේ නම් නෙමෙයි මං අන්ත දුප්පා. කීටික ඔක්කොම දුන්න සාමරේ. දැන් මේ මේ ඇඳුම් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒක තාම දවස් දෙක තුනකින් දීලා වැඩි ඉතර කරන්න. එතන මට මොකුත් නැහැ. නමුත් මේ මේ මිනිස්සු. දැන් ඔබේ ගෙදරට ගෙනත් දාන්නේ ඇයිද? ඉතින් මිනිස්සු දි මිනිස්සුන්ට හිතෙනවා මේකට මෙහෙම කරන්න. අසත් පුරුෂයෝ කියනවා NGO සල්ලි. ඒ මං දව මං අවුරුදු 10 කට රට හිටියනේ. NGO සල්ලි වෙන්නේ. ඒ අසත් පුරුෂයෝකින් කියන්න දෙයක් නැතුව කියන කතා. NGO සල්ලි. අපේ ජීවිතේ තර්ජනය කරනවලු මේක අපි ලෝකෙට කියනවා කියලා. මං කියන්නේ කියන්නේ රටවල් 44කට කියන්නේ කියලා. 44 ඉන්න ඕ ඒ රටේ දෙන අය. එතකොට ඒ අයට තේරෙන්නේ NGOද නැද්ද කියලා. පින්වලනේ එංගලන්ත හිටපු අපි පරිප්පුයි වදේ කාලේ ඉතුරු කළා සල්ලි සාධනේ. හොඳට මතක තියාගන්න. අපි කතා වෙලා හිටියා කොහෙවත් යන්නේ නැහැ. කිසිම ට්‍රිප් එකක් යන්නේ නැහැ. ඒ හැම දෙම සාධනේද කියලා. අන්තිම කාලේ අපි මේ තීරණ ගත්තාට පස්සේ කොහේ යන්නද? කොහෙවත් යන්න ඕනේ නැහැ. ඒ සල්ලි ටිකක් තියෙනවා සාධනේ. අපි හැමෝම එක වේලකේ යන්න පටන් ගන්නවා. ඒ ගන්න දෙයක් ඉතුරු වුණා සාසනේ. ඕවා තමයි එන්ජියෝ. කවුරු හරි පුද්ගලයෙක් ඉතින් කව පිරිසක්ව නොමග යවලා ওই විදිහට කතා කියනකොට ගම්බින් විනාශ වෙලා යනවා. ගම්බින් මට්ටමින් විනාශ වෙලා යනවා. අපරාධයක් මිනිස්සු කරනවා. කරන්න දෙයක් නැහැ. මහ එක්කෙනාගේ වැහිලා ඇති. රාජ දේශ මොහ පෙරෙන අයවනේ බලන්න ඉඩක් ගන්න. තග්ගාල බලන්නේ වෙලා සුද්ධ කරගන්න. අපි උත්තර දෙන්න යන්නේ. ඒ හැටි අපි සතාගතයන් වහන්සේගේ ක්‍රමවේදය අනුගමනය කරනවා. කොච්චර ගැහුවත් යන්තම් පලිය අල්ලගෙන ඉන්නවා මිසක් පෙරලා ගහන්නේ නැහැ. පෙරලා ගහනවා නම් බින්දුවෙන් ඉතින් ගම් වැහෙන්න මිනිස්සු ගෙන්නන්න බැරිය. මේ මේ මේ දවස් එකේ දීපු එකම දේශනාවල මිනිස්සු 500කට දේශනා දෙන්නේ නැහැ. එකම දේශනාවක් තිබුණේ මිනිස්සු 500කට වඩා අඩුවෙන්. ඔය හැමෝම ආවේ මොකටද? මේ සද්ධර්මය අවබෝධ කරගන්න. එක දේශනාවක් කිනකොට 10ක් 15ක් පැවිදි වෙන තියෙන්නේ. ඉතින් ඒ උත්තරමේ උදෙසා තමයි පිළිගනි ආරාම විහාර කරවන්නේ. විවිධාකාරයේ අපේ පිරිස් අපි සහ මේ සද්ධර්මය අවබෝධ කරගත්ත පිරිස් මෙතන ඉන්නවා. එක ෆැමිලි එකක් තමයි දෙනවා. ද ෆැමිලි එකක් පැවිදි වෙනවා වගේ වහම අහත් පුරුෂයන් දෙහිදෙනවා ගෑන මිනිස්සු පැවිදි වෙනවා පවුල් කරනවා. ඔව් අහත් පුරුෂයන් දෙහිදෙනවා ගෑන මිනිස්සු පැවිදි වෙනවා පවුල් කරන්න හදනවා කියන්නේ. දැන් අපි කියන්නේ මේ ෆැමිලි එකක්ම පැවිදි වෙනවා කියන්නේ. ඒ අහත් පුරුෂයන්ගේ හැටි මහ එක්කෙනා වැහිලා නැත්තම් ඕක කරන්න බෑ. ඒකයි මම කියන්නේ. ඒ යාගේ බොහොම තදි බලපෑමක් තියෙනවා. ඉතින් කෙලින්ම අපාය ගාමී තමයි. ආය යහල දෙන්නේ. දැන් මේ ෆැමිලි එකක් පැවිදිනවා කියන්නේ දැන් පවුල් කන්නද? නෑ. කොච්චර ශ්‍රේෂ්ඨද බලන්නකෝ. අම්මා තාත්තා දරුවෝ ඔක්කොම ධර්ම අවබෝධ කරගෙන. තාත්තා වික්ෂුන් වහන්සේ නමක් කියනවා අම්මා වික්ෂුණීන් වහන්සේ නමක් ඔතින්ම ඇනිනවා මොක වෙනවද? දරුවෝ දෙන්නම් වික්ෂුන් වහන්සේලා වෙනවා. පවගමන කෙළවර කැලිම උදෙසා ලඩියුද කරනවා. දෙගොල්ලෝ දෙපැත්තේ ඉඳගෙන. දැන් ඕක මේ මහා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් නෙමෙයි. හිතල බලන්න. ඒකයි මෙහෙම කියන්නේ. ඉතින් අහපුරු දැනේ වැහිලා ලෝකයක් තියෙනවා. ඔබට තියෙන්නේ කොහොමද මේ භවගමන කියලා ගන්න. මේ තුන්දු දෙකේ භවගමන නම් යන්නේ කොහොමද? විශේෂයෙන් මම ওই තරුණ තරුණියන්ට කියන්නේ තමන්ගේ ජීවිතේ පාවල දෙන්න එපා සල්ලි වලට. ඔය ඉහිගේ පැහිච්ච එක්කෙනකින් අහන්නේ. සතුටින්ද ඉන්නේ කියලා. ඔබගේ අම්මෙන් අහන්නේ අම්මේ ඔබ පෙළෙන් නැතුව ඉන්නවද? තාත්තේ ඔබ පෙළෙන් නැතුව ඉන්නවද? ඒ දෙන්න පෙළෙන් නැහැ කිව්වොත් ඒ දෙන්න ගිය පාරේ යන්නේ. එහෙනම් ඒ දෙන්න තාම පෙළෙනවා නම් තියෙන්නේ පාර වෙනස් කරන්න. ඔබ ওই පාරේ යන්න එපා. ඔබට ওই ගුරුතුමනි තමයි. අන්තිමට අසුවිති ගන්න මල දෙවිත් වෙලා ඔක්කොම ඉවරයි. ආයි කතා කරලා වැඩක් නැති මට්ටමට වැටෙනවා. ඉතින් මේක මහා අපරාධයක්. තමන්ට මනුෂ්‍ය ජීවිතයක් හම්බුනේ මේකේ ගොඩයක්. ඉතින් මනුෂ්‍ය ජීවිතයක් හම්බුනේ සල්ලි හම්බ කර කර ඉන්න නෙමෙයි. අපිටත් වැරදුනා. හැබැයි තේරිච්ච ගමන් නතර කළා. නූල් බෝලයක් පිටුදෙනි මට තිබුණේ. ත්‍රිපිටක අධ්‍යයනය. ගුරු උත්තමයන්ගේ රදනේ. ඔය නූල් බෝලේ තනියෙන් ලැබුවා. ලෙහලා ලෙහලා ලෙහලා හැබැයි දැන් තියෙන නූල් පොලේ එකක්වත් ගැට නැහැ. ඉස්සරහා ගැට ටිකක් තියෙනවා. නමුත් ලෙහන දාපු ටික පොඩ්ඩක්වත් ගැට නැහැ. ඔබට හොඳට අල්ලගෙන යන්න පුළුවන් නූල් පොලේ දිහේ. එක තැනක් ආව වෙනුනේ ආයි වැඩක් නැහැ. ඒකයි අපේදී. ඒකයි මම ඔබට කියන්නේ. මේක ගිහින්න වැඩක් නැහැ. ගියා නම් එහෙම හිසගේ පැහුනට පස්සේ වෙවුල වෙවුල පන්දලක වෙලා ඉන්න තිබ්බා. අපරාධේ තමන්ගේ අතේ දෙවතේ ඔය තියෙන්නේ. තමන් මොකද්ද කරන්න ඕනේ කියන එක තමන්ගේ අතේ තියෙන්නේ. ඔය තරුණ ජීවිතේ මුදලාලි කෙනෙක්ට කමුරන්න පාවල දෙනවද? නිවන් දකින්නවද? හැබැයි 60 65 වුණාට පස්සේ කතා කරලා වැඩක් නැහැ ඒක. ඒකෙන් කිව්වේ දැන් ඉන්න අයට බෑ කියලා එහෙම නෙමෙයි. ඒ අය දීවේ වඩන්න පුළුවන් තරම්. මම මේ තරුණයන්ට කරපු කතාව. ඇඟේ තියෙන ශක්තිය හීන වුණාට පස්සේ බොරුවට ඉඳින් ඇවිල්ලා වැඩක් නැහැ. දැන් මේ වෙලාවේ කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ශක්තිය තියෙන වෙලාවේ අන්න ඒක කරන්න. මම ওই වැඩිහිටි මිනිස් වලට කියන්නේ තමන් වැඩිච්ච වලේ තමන්ගේ දරුවන්ව දාන්න එපා. තමන්ට හොඳටම විශ්වාස දෙන්න ඕනේ මේ වෙනකොට ඔබ වලේ වැඩිලා ඉවරයි කියලා. ওই වැඩිච්ච වලේ තමන්ගේ දරුවන්ව දාන්න එපා. එක මහත්ෙක් ඇවිල්ලා මට කියනවා මම ව්‍යාපාර කොහොම දරුවන්ට බාර දීලා නිදහස් වුණා. හම්බෝ පුදුම නිදහස්. මං හෙව ඔබ නම් මහ පුදුම තාත්තේ. හම්බෝ මං නිදහස් වුණා කියලා කියන්නේ හූනියමක් අරේජන් හිටියා නේද? ඒක නේද හම්බෝ මං නිදහස් වුණා කියලා කියන්නේ? දැන් ඔය හූනියම කාගේ කරේද ඉන්නේ? දරුවගේ කරේ. ඔක හතුරගේ කරේ නෙන්නන්න තියෙන්නේ. අනේ අර හින්දේ දරුවගේ කරේ ඉන්නවා. දැන් ඌ මොකද කරන්නද කියන්නේ? ඌත් ඔය 65 වෙනවා. 60 65 වෙනවා. ඌත් ඔය කරත්තේ යදි ඉන්නවා. හරගවගේ එක බැඳෙන. ඔබ තීරණයක් ගන්න. ඔබ හිතනවා නම් ඔබගේ අම්මා තාත්තා පෙලෙන්නේ නැහැ කියලා. ප්‍රශ්නයක් නැහැ. ගිහින් බලන්න. ඔබගේ තාත්තා බිල් ගේට් නම් බිල් ගේට් ගෙන් අහලා බලන්න පෙලෙනවද නැද්ද කියලා. පෙලෙනවද? එයා ගිය පාරේ යන. පෙලෙන්නේ නැත්නම් පෙලෙනව නම් ගිහිල්ලා වැඩක් නැහැ. ඔබ හිතනවාද පින්වතුනි මේ ලෝකේ ඉන්න ලොකුම දල්ලිකාරය දුක් දුක්යෙන් පෙලෙන්නේ නැහැ කියලා? ඔබ පෙලෙන්නේ කාර් එකකට වෙන්නේ. අර ගමේ අප්පුහාමි සීයා පෙලෙන්නේ ෆුඩ් සයිකලේට. ඔබ පෙලෙනවා කාර් එකට. අර ලොකුම දල්ලිකාරයා පෙලෙනවා ප්‍රයිවට් ජෙට් එකට. එනම් පෙලීමේ නතරවීමක් තියෙනවද? එනම් මේ දෙන්නේ පෙලෙනවා නම් ඔය ගිය පාර වැරදීනේ. එහෙනම් දැන් හරි පාරේ යන්නද? හරි පාර නම් පින්වතේ කතාගටයන් වහන්සේ දෙකේ දේශනාව. අන්න ඒ පාරේ ගියද මේ භව ගමන කෙලවර කරගන්න. ආයි බුද්ධ ශාසනය බලාපොරොත්තු වෙන්න එපා. මේක මිසුනොත් එහෙම ආයි ඔබට කවදා බුද්ධ ශාසනයක් ලැබෙයිද දන්නේ. වැඩිහිටියන්ට මම කියන්නේ ශීක්‍රයෙන් උත්සාහ කරන්න. උත්සාහ කරගෙන කරගෙන කරගෙන යද්දී යම් මොහොතක පින්වදේ ඔබට ඒ අවශ්‍ය දැන උදා වෙලා එයි. අපි හිතමු ගේ උදා වෙන්න කලී ඔබ මැරුණාය කියලා. ඒත් මේක උත්සාහ කරද්දී මේ මැරුණේ. එහෙනම් ආපහු සැරයක් මනුස්ස අධ්‍යයනයක් හරි ලබන්න පුළුවන්. මොකද මේ චේතනාවෙන් යන ක්‍රමයක් තියෙනවා. අන්න එතකොට පින්වතුනි පොඩි එවුන් අවුරුදු 2 3 ඔය විදිහට විස්කම් දක්වයි. එයි සසර පුරුද්ද තියෙන නිසා. එහෙනම් කවුරුත් පසුබට වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැම කෙනෙක්ම පින්වතුනි නිවන උදෙසා වෙහෙතේ. නිවන උදෙසා වෙහෙතේ. ඔබ බෞද්ධයේ කුලයෙන් ප්‍රයෝජනයක් ගන්න. උපන් රහතක බෞද්ධ වෙන්නේ නැතුව. පුළුවන් තරම් නිවන උදෙසාම වෙහෙසෙන්න. ඒ වගේම පින්වතුනි ඔබ දන්නවා ඔබට ආරාජ්‍ය ඇති මේ මාසේ 26 වෙනිදා මහා සාර පූජාවක් තියෙනවා රුවන්වැලි සෑ හාමුදුරුවෝ ගාව. කවුද කරන්නේ කියලා අපි දන්නේ නැහැ. කවුද කරන්නේ කියන එක වැදගත් නැහැ පින්වතුනි. මහා සාර පූජාවක් මේ වෙලාවට අවශ්‍ය දෙයක්. ඒක නිසා අපි හැම දේශනාවකම කියනවා පිළිසඳ පුළුවන් නම් ඊට සම්බන්ධ වෙන්න. ඒකයි මම ඔබට කියන්නේ සිවුරු පොටවල එල්ලලා ඉන්න එපා. අපි අහවල් හාමුදුරුවන්ගේ අපි අහවල් හාමුදුරුවන්ගේ කියලා. හොඳ දේ කරන්න කවුරු කළත් හොඳ දේ හොඳයි. සමහර ඉන්න අපි නම් යන්නේ අහවල් ආමතුලගේ පූජාවට විතරයි. අපි නම් යන්නේ අහවල් දේශකගේ පූජාවට විතරයි. එහෙම කරන්න එපා. මේ විලාවේ අත්‍යවශ්‍ය දෙයක් පිළිවෙලින් රහතන් වහන්සේලාගේ බිහිවීම. සම්බුද්ධ ශාසනයක නැගීම. ඒක උදෙසා කටයුතු කරනවා. ඒක උදෙසා කටයුතු කරනවා. එහෙනම් 26 වෙනිදා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් නම් අනුරාධපුරයට ගිහිල්ලා සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙන්න බැරි නම් ඒ වෙලාවට මේවලින් gedara hari පහන් ආලෝකයක් දැල්ලා මේ මිහිමලල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඔබ අනාදිමත් සංසාර ගෙවලා කරපු කීදී කරලා පින්වත්නි ඒක ඒකාන්තයෙන්ම අවශ්‍යයි. ඒ පුණ්‍ය සමනන්තරයේ ගොඩ දැගෙනකොට අරිහතුන් වහන්සේලාට බිහි වෙන්න හරි ලේන්ති පහක පරිසරයක් හැදෙනවා. හැබැයි අමතක කරන්න එපා මේ අරිහතුන් වහන්සේලා බිහි වෙන්නේ කාගෙන්ද? කාගෙන්ද? ඔබෙන් වෙන කාගෙන්ද? දැන් බණහන්නේ කවුද? ඔබ. දැන් ගන්න ගහන්නේ උන්ගේ මේ අරිහතුන් වහන්සේ. ඒකෝ genu dihe eko bana hæwu. එන බැලඳ බනහන්නේ කවුද? ඔබ. එන අරිහතුන් වහන්සේලා බිහි වෙන්නේ කාගෙන්ද? ඔබගෙන්. හැබැයි ගෙදරට එන පොල් කෑවට අරිහතුන් වහන්සේලා බිහි වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ තරුණ තරුණියන්ට වීරිය වඩන්නේ එන්න. වීරිය වඩන්නේ එන්න. නැත්නම් වීරිය වඩලා කම්පියුටරේ ටයිප් කරන් 30,000 සල්ලි හොයාගන්න ලොකු කමට ඉන්නේ. මට 40,000ක පඩියක් තියෙනවා මේ. එහෙම කරලා බලන්න. බලන්න කවුද දිනන්නේ කියලා. සත් අවුරුදු දරුවෝ පවා පැවිදි වෙනවා. බලන්න කවුද දිනන්නේ කියලා. ඒක දරුවෙක් පැවිදි වෙනවා අම්මයි තාත්තයි දෙන්නම හොස්පිටල් වල අධ්‍යක්ෂකව. දරුවට අවුරුදු 7යි. දැන් හඳ නැතුවද පැවිදි වෙන්නේ? හිතනවද? මහතනගුවේ ඒ උත්තමය බලාගෙන ඉන්නවා තමන්ගේ අනිත් දරුවා දහම් අවබෝධ කරගන්නකම් ඇවිදින්න 4 දිනකට පැවිදි වෙනවා. හනේ මේ දහම් අහන්න නැති කාලේ බලන් ඉන්නවා දොස්තරලා. දොස්තරලා වෙලා ඒක අධ්‍යක්ෂකවරුත් බලන් ඉන්නවා මං කොයි වෙලේද මේක කෙටවර කරන්නේ. හිතන බලන්න. අහපුරු වෙන තව කතාවක් කියවා ඉන්නේ ඒ ලයිබ්‍රේරි NGO කියලා ඉන්නේ. මහා ධන කුවේරියනේ. ධන කුවේරිය පැවිදිෙන්නේ ඇද්දි මහා ධනයක් සම්බුද්ධ ශාසනය දීම වෙනවා. පිළිගන්නේ සම්බුද්ධ ශාසනය කියන ලිඳ තවදක්ම හිඳෙන්නේ ඒක මහා වෝල්පත. එක පැත්තකින්වත් හිඳෙන්නේ නැව. මහරහතන් වහන්සේලා බිහි වෙන්න ගන්නකොට පින්වදෙනි ඔය ලිඳේ එකම ප්‍රත්‍යක්ෂවත් හිඳෙන්නේ නැහැ. ධර්මයේ, සූත්‍රයේ, විනයේ ඕ එකක්වත් හිඳෙන්නේ නැහැ. ඒ වගේම චීවර, පින්ඩපාත, නිදානපත්ත, තේනාදන ඔය එකක්වත් හිඳෙන්නේ නැහැ. ඕව ඔක්කොම මතුවේදී බුබුලු දදා උඩ ගහනවා. මේ සම්බුද්ධ ශාසනයක් කියන්නේ පුරා කූමීකුට වරදක් කරපු දෙයක් නෙමෙයි. සම්බුද්ධ ශාසනය කියන්නේ පන්සලුත් නෙමෙයි. පාපත් නෙමෙයි මොකුත් නෙමෙයි. සබ්බ පාපස්සා කරන. කුසල අසුබ සම්පදා. සතිත්ත පරියෝ දපන. ඔය කරුණු ටික. ඔය ටික කරන්නේ. ඔය ටික කරන්නේ කවදාකවත් කාම භින්දා වේලා කරන්නේ නෙමෙයි. අනිත් එක පිළිගන්නේ අන්‍යාගමික කෙනෙක් ඉති ගැටුම් ඇති කරගන්න අවශ්‍ය නැහැ කාටවත්. ඇයි හේතුම් පටිච්ච සම්භූතං. දැන් අද ඉගෙන ගන්න. ඔබේ කැමැත්තට දෙන්නේ. ඔබේ කැමැත්තට දෙන්නේ නැත්නම් අන්‍යාගමික කෙනෙක් කැමැත්තට ඔක්කොම වෙන්නේ. ඒත් නෑ නේද? හේතු තියෙනකොට නේද ඵල හැදෙන්නේ. එහෙනම් තේරුණනි අද ඔබව පරයා යන්න අන්‍ය ආගමිකයෝ කටයුතු කරනවා නම් ඕකට මේ වරද්ද කාගේද? වරද්ද කාගේද? ඔබගේ. ඔබගේ. ඔබගේ. ඇයි? ඒකට අදාළ හේතු සකසන්නේ ඔබනේ. මේ ශ්‍රී ලංකා දිවියේ අයිති කාඩල තියෙන්නේ. අයිති කාඩල තියෙන්නේ බුදුහාමර. ඕනෙකරු ඉන්න පුළුවන්. බුදුහාමරගේ අයිති. බුද්ධ කියන බිම මේක. එහෙනම් ඒ බිම්මක් කරන්න ඕනේ. ඒ බිම සරුසාර කරන්න නම් උන්වහන්සේගේ පුත්‍රයෝ ලෝකෙට බිහිවෙන්න ඕනේ. ලංකාදීපේ විතර නෙමෙයි මුළු මහ ජම්බුද්වීපයේම බුදුන්ගේ ජන්මලාභය ලබන නිවෙයි. ඒක නිසා ඔය එකක්වත් ප්‍රශ්න නෙමෙයි. එකම ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ. රහතන් වහන්සේලා සිය නමක් 200 නමක් ලෝකෙට මිහි වුණා නම් ඔබට තේරෙයි වෙනස. අපි සමාධි ක්‍රමයේ වලට දැකලා තියෙනවා. රටේ මිහි වෙන රජතුමා පවා සෝතාපන්න මාර්ගඵලලාභී කියලා ඔය ස්ථානවල තෙහෙවස් සමාදන් වෙනම විදිහට. ඒක අපි දැකලා තියෙනවා. අපිට දැනෙලා තියෙනවා ඒක වෙනම. පාරම් පාරක් ගානේ කසාවතින් වැහෙන යුගයක් හැදෙනවා. කබොල පාට පොල්ලත් ක්‍රමයෙන් කහ වෙනවා වගේ. ඒ ගිහිව හිටපු පිරිස් ක්‍රමයෙන් කහවතට හැරෙනවා. බලන්න ඉස්සරහ දිවෙනදී සම්බුද්ධ ශාසනය තව අවුරුදු 600ක් 700ක් යනකම් මහා ශ්‍රේෂ්ඨව නැගෙනවා. ඔබ තමයි සිංහතුනි ඒක නගා සිටවන්නේ. මම ඔබට කියලා දෙන්නම් සම්බුද්ධ ශාසනය රකින්න හැටි. මම රකින්න විදිය කියන්නම් එතකොට. ඔබ හිතන්න ඔබගේ අම්මාගේ මිනිය මිනි පෙට්ටිය ඔබයි යාළුවෝ තුන්දෙනෙකුයි අරගෙන යනවා. යාළුවෝ තුන්දෙනාට මහන්සි වෙලා ඒ යාළුවෝ තුන්දෙනා අතාරිනවා පෙට්ටිය. ඔබ අතාරිනවාද? ඔබ ඉඳ දෙනවද ඒ පෙට්ටිය බිම හැල්ලා මිනිය කෑලි කෑලිවට යන්නේ? නෑ නේද? තනියෙන් අල්ලගෙන මහ වීරයෙන් දනගගා බඩගගා හරි සෝනට ගිහිල්ලාද ආරමේද? ඔන්න ඔය විදිහටයි තියෙන්නේ සම්බුද්ධ ශාසනය රකින්න ඕනේ. මම සම්බුද්ධ ශාසනය රකින්න යන්නේ එහෙමයි. ඔබ රැක්කද නොරැක්කද මට වැඩක් නෑ. මම රකින්නවා. දිවි හිමියෙන් රකින්නවා. මොකද ශාස්ත්‍රඥ වහන්සේ මට දීපු දේ ශාස්ත්‍රඥ වහන්සේගෙන් මන් ලබා ගත්ත දේ මිල කරන්න බෑ. ඒක නිසා තමයි තුන්වෙනිදා පටන් ගත්ත මේ දහම් චාරිකාව. අද මම හිතන්නේ කීයද? 11 14. අද 14. හැමදාම එක්කෝ එක දේශනාවක් නැත්නම් දේශනා දෙකක්. හැමදාම සාතුරු නොහදෙන වෙච්ච ණය අන්තු මාත්‍රයක් ගෙවන්න උත්සාහ කරනවා. ඒකයි මම කිව්වේ. කවුරු රැක්කත් මන් රකිනවා. ඔබට වැටහෙන්න ඕනේ ඔන්න ඔය දේ. ඒකත් මේ අද මම මහා ගරුත්වයෙන් යුක්තව ඒ මහා උත්තමයාට ශාස්ත්‍රඥ වහන්සේ කියන නාමයෙන් ආමන්ත්‍රණය කරනවා. මම ඇඟිලි ගැනගෙන ඉන්නේ මං කවද්ද ඒ මහා උත්තමයාට බුදු පියාණන් වහන්සේ කියන පිය නාමයෙන් ආමන්ත්‍රණය කරන්නේ. ක්ලේශයන් පියාගෙන නම් උන්වහන්සේට පියා කියන නාමයෙන් ආමන්ත්‍රණය කරන්න බෑ. නික්ලේශී වෙන්න ඕනේ. බුද්ධ පුත්‍ර කියන්නේ අරිහතුන් වහන්සේට කියන නම. ඔබ තුලත් හට ගන්න ඕනේ ඔන්න ඔයනේ. සිංහලෙනි තථාගතයන් වහන්සේව ශාස්ත්‍රඥ වහන්සේ කරගන්න. ඒ කියන්නේ මේ මඟ වඩන මහා සේකෙක් වෙන්න. මේ මඟ වඩන එක මහාම අවශ්‍යම කාරණාව කරගන්න. මුඛ්‍ය පරමාර්ථය කරගන්න මහා උතුමෙක් වෙන්න. ලෝක සත්‍යයා උදේ පාන්දර පොර පිටියට පොරපදිනවා. මස් කට්ටද පොරපල බලු රංචු වගේ කිසිම හරයක් නැති වට පොරකාල හවසට ගෙදරේ. ඔබ ඇති දෙයක් කරන්න. තමන්ගේ දරුවට ඇති දෙයක් දෙන්න. පොඩි කාලේ ඉඳලම දරුවට ඇති දෙයක් දෙන්න. ඔබත් දිනුම් දරුවෝ දිනුම්. ඔන්නම තරුණයන්ගේ ඉල්ලීම් කරන තරුණ තරුණියන්ගේ නුඹ කතාවල බඳලා නැත්තම් කසාද බඳිනේ ප්‍රමාද කරන්නේ ධර්මයේ හැසිරෙන්නේ. තිනදින එක අවස්ථාවක් කියනවා ඔබට මේ ගිහි ජීවිතේ අසුචියක් වගේ පේන. එදාට ලේසියෙන් නිදහස වෙන්න පුළුවන්. ඔබ ඉන්නේ නෑ කොහොම කරලා. මාත් ඔබේ බෝට්ටුවේ හිටියනේ. මාත් හිටිය ඔබේ බෝට්ටුවේ. යම් තැනක් එනවා ඉන්න බෑ. ජීවිතේ ඉන්න බෑ. ඇයි? අර පොඩි කාලේ කලුවනේ අසුචි. අසුචි බව දැනගත්ත ගමන් ආයි අසුචිය දකින්නවත් කැමති නෑ. පාගන්නවත් කැමති නෑ. ඔය මට්ටමේ ඉන්නවා. එතකොට ඔබ අතාරින්නේ සිංහතුනි. උදේට වැටි පිළියෙල ගිහිල්ලා අතාරිනවා වගේ. සස් අතෑරිය බැලිල්ලකුත් නෑ. බලන්නෙම නැතුව ෆ්ලෂ් කරලා දැම්මා. මොන පාඩද මොනවද එකක්වත් අවශ්‍යතාවය නෑ. එපා. ඕන්නෑ. ඉය. අතෑරිය. ඔන්න ඔය මට්ටම ඔබගේ ජීවිතේට උදා වෙනවා සද්ධර්ම ශ්‍රවණය කරලා. ඒ ශ්‍රවණය කරපු සද්ධර්මයෙන් මෙනෙහි කිරීම තුළ. රොකට් සයන්ස් නෙමෙයි. බොහොම සරල ධර්මතාවය නිරන්තරයෙන් මෙනෙහි කරලා බලන්න. ඊළඟට ඔබ කසාද බැඳලා නම් ළමයි හදන එක පොඩ්ඩක් ප්‍රමාද කරනවා. මං කිව්වද ළමයි හදන්න එපා කියලා? නෑ මං කියන්නේ ප්‍රමාද කරනවා. පොඩ්ඩක් වැඩි කාලෙන්නේ මාස 6ක් බැරි දෙන්නේ. මාස 6ක් ඒ මාස 6 දෙන්නත් එක්කම බඳහන්නේ. දෙන්නත් එක්ක දහම් කතා කරන්නේ. දෙන්නත් එක්ක දහම් අවබෝධ කරන්නේ. සබ්බ්‍රහ්මචාරී මහන්සියලාව මුණ ගැහෙන්න. ධර්මයේ කතා කරන්න බණ අහන්න ඔය ටික කරන්නේ මේ මාස 6. ඔබට ඉන්න බැරි තැනක් එනවා. ඊළඟට ඔබ සහාද බැලලා ළමයි ඉන්නව නම් පුළුවන් නම් තව දරුවෙක් හදන්න. සල්ලි දිනවන. තව එක දරුවෙක් හදන්න. මොකද ඔබට ගැළවෙන්න බෑ දැන් පොඩි එකෙක් ඉන්නවා. තව එක දරුවෙක් හදන්න පුළුවන් නම් ශ්‍රීමා බෝධිහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා දවසක් දෙකක් ශික්ෂාපද රැකලා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරලා මේ අත්බැවිදි නිවන් දකින්න හේතු වාසනාව දෙන මහ උතුමේ කුසත වඩින්න කියන සත්‍ය ක්‍රියාවක් කරන. ඒ වෙලාවෙ පොරොන්දු වෙන්න හත් අවුරුදු දී එනකොට යන්න ඕන තියද්දි යන්න අවසරක් දෙනවා කියලා. ඔබ තව දරුවෙක් හදලා සාදරයෙන් පූජා කළාම තව අරිහතුන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙනවා. ඔබට ගැළවෙන්න බෑනේ. ඒ පොඩි දරුවෙක් නෙමෙයිනේ. ඒක ලොකු වෙනකන් ඉන්නේ දැන්. සල්ලි දෙනවා නම් තව එකෙක් ගන්න. එහෙනම් දැන් මම ළමයි හදන්න එපා කිව්වද? සිංහල ජාතිය වලසන්නේම කතා කළාද? අනේ නෑ. නිවන් දකින්න බැරි උන්ගෙන් මම ඉල්ලන්නේ දරුවෝ ෆැක්ටරියක් හදපන්. නිවන් දකින්න ඕන අය නිවන් දකින්න. නිවන් දකින්න ඕනේ පිටිස නිවන් දකින්න. තමන්ගේ යුතුකම කරන්නේ එච්චර හොඳයි. එහෙමනම් මේ මොහොතේ දැන් මේ බොහෝ වෙලාවක් සද්ධර්මයේ කතා කරලා දැන් මේ සද්ධර්මයේ කතා කිරීමත් එක්ක මේ හේතු වාසනා වන්දේට අවස්ථාව උදවනවා. ආ මේක පුංචි ප්‍රශ්නයක් දෙනවා මම තංගාලේට උත්තරය දෙන්න. මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. සරකාණී කියන සාක්‍යය අසාර බව දැන දැන හොඳට දීලා හිටියේ ඇයි? සරගාණී කියලා සාක්කේ හිටියා දෙන්නේ සෝතාපන්නයි. හැබැයි වැටෙන්න පොරෝ. මේකේ ගන්න තියෙන දේ තමයි කියන්නේ පුරුදු කියලා જાතියක් තියෙනවා. ඔය පුරුද්ද ගත්තා ජීවිතේට. මේ මේසේ කකුල මේ මේසෙට පුරුද්දලා තියෙනවා. කොච්චර ඇද්දත් ගැලවෙන්නේ නැහැ. ගහලා ගහලා ගහලා ගහලා තමයි කොයි මොහොතේ තමයි ඔබ ගැලවෙන්නේ. එහෙනම් ජීවිතේට පුරුද්දගත දේවල් තියෙනවා. ධර්මයේ මෙනෙහි කරලා තමයි තියෙන්නේ ඒ පුරුද්දගතව ගලවන්නේ. එහෙනම් යම් කිසි කෙනෙක් බොන්න පුරුදු වෙලා තියෙනවා නම් සෝතාපන්න වෙච්ච ගමන් බොන එක නතර වෙයි කියලා හිතන්න එපා. හැබැයි කැමැත්තෙන් බොන්නේ නැහැ. අර පුරුද්දට තමයි බොන්නේ. අර ඉස්සර වගේ දැන් සමහරවෝ ඉන්නවා මගුල් ගෙවල් වල ගිහිල්ලා බීලා මු කොච්චර බොන්න පෙරේතයිද කිව්වොත් පැත්තකට ගිහිල්ලා ඇඟිලි දෙක උගුරට දාලා අර බීපු ටික වමනේ දාලා ආයෙ ගිහිල්ලා බොන. දැන් කොහොමද හිතාගන්න කොච්චර පෙරේතයිද කියලා බොන. හැබැයි සරකාලි කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. පුරුද්දගත දේවල් තියෙනවා කියන්නේ මේ පුරුද්දගත දේවල් යතු කැටි ලොකු යතු කැටි අරගෙන ගන්න ඕනේ. දීගං වාස සන්තෝ දීගං අස්සසාමීති පජානාති කියන කොටසත් අයිති කරගෙන දීර්ඝව දහම් කරුණු මෙනෙහි කර කර මෙනෙහි කර කර අර දීර්ඝව පුරිද්දීච්ච තියෙනවා අයිති කර ගන්න ඕනේ. ඉතින් ඒක වෙනම ප්‍රවේදයක්. ඒක තමයි ගත වෙන්නේ. සෝතාපන්න වීගදී ඔක්කොම පුරුදු නැති වෙන්නේ නැහැ. අරිහත්ත්වයට පත් වෙලා පිළිඳවච්ච මහරහතන් වහන්සේ අවිද්ද වාසනා ක්ලේශයක් තිබුණා ඉතු වෙලා. මහ කාලයක් තිබුණේ යම් කාලයක් යනකම් තිබුණා. වාසල වාසාවේ කතා කරා. ඒ වාසලේ ඔය ධම්මයට පොඩ්ඩක් මෙහාට ගන්න. පසලයක් කියන්නේ ඒ කාලේ අද කාලේ කාලකන්‍ය වගේ වචනයක්. කොහොමද ඔබට කිව්වොත් මේ කාලකන්‍ය මේකට පොඩ්ඩක් එන්නේ. කොහොමද ඔබට කිව්වනේ? මහා ආර්ය උපවාද ගොන්නයි. එදේ ඕක ගැන බුදුහාමුදුරන්ට කම්ප්ලේන්ට් එක ගියාම තමයි බුදුහාමුදුර දේශනා කළේ මේ පිළිඳ වච්ච කියලා කියන්නේ බොහොම කරුණාවන්ත මහරහතන් වහන්සේ නමක්. නමුත් වාසනා ක්ලේශයක් වාසය කරපු ආකාරය නිසා හැදිච්ච ක්ලේශයක් තියෙනවා. අපේ මිනිස්සු වාසනා ක්ලේශයක් වම ඉඳන් ඉන්නේ වාසනාවට ආපු එකක් කියලා. වචනයක් ආවොත් සෙමත් තමන්ට තේරෙන එක තමයි කියන්නේ. මේ බුදුන් තමයි මේ වචනේ කිව්වේ. ඒක වෙන්නේ මේ ගණන් ගන්න. තමන්ට තේරෙනවනම් මොනවද වාසනා ක්ලේශය. වාසනාවට ආපු. එහෙම එකක් නෙමෙයි. වාසනා ක්ලේශය කියන්නේ පින්නදනේ වාසය කරපු තැන නිසා වාසය කරපු ස්වභාවයක් නිසා හටගත්ත ක්ලේශයක් තියෙනවා. මේ උන්වහන්සේ අපේ ආත්මව 500ක් විතර රදල පවුලක ඉඳලා රදලේ කියලා ඉඳගෙන අර මිනිසුන්ට කතා කරපු විදිය. ඒක පිරිද්දිලා. ඒක හරි. එහෙමනම් ජීවිතේ දැන් මෙන්න මෙහෙමයි. මේ තීන අනුමෝදන් කරන ගම්මේදී දැන් අපි පටන් ගන්නකොටම කතා කරන්නේ. දැන් අපි මේ ප්‍රත්‍ය අනුමෝදන් කරන්න හදන්නේ. දැන් ඔබ බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කරලා තියෙනනි අනන්ත අප්‍රමාණ ලෙස කුසල ඉපදවගෙන ඉන්නේ. දැන් මේ කුසල නැත්නම් මේ තින් මේ දේවල් විහිදුවන පතරවල හරියදී ආරයට ඒ අයටත් ඒ ප්‍රත්‍ය අනුමෝදන් වෙලා හේතුවට අනුව පින්ඵලයක් හෝ පව්ඵලයක් ලබා ගන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ පව්ඵලෙ ලබා ගන්න. පින්ඵලෙ ලබා ගන්න පුළුවන් කෙනෙක්. එතකොට දිනවලදී ඔබට අමතක වෙච්ච දිරිසක් ඉන්නවා මම නිරන්තරයෙන් මතක් කරලා දෙන්නේ. ඔබට මතකද දිනවලදී අවුරුදු ගානකට කලින් මේ රටේ මහ යුද්ධයක් තිබ්බා. ඔය යුද්ධෙට ගිය කොල්ලෝ කෙල්ලෝ මිනි මැරුවේ අපි හින්දා නේද? මිනි මරපු කෙනෙක් සුගතිගාමි වෙන්න තියෙන ඉඩ අඩුයි නේද? එනම් වැඩි හරියක් අභව්‍ය තැන්වලදී ඉන්නේ. එනම් අපේ යුතුකමක් තියෙනවා නේද සිංහලින් ඒ අයට තියෙන්නේ? ඇයි? අපි නිසා නේද යයි එක කළේ? ආර්යෝ කවදක්වත් යුතුකම් ඉදිරි නොකරන්නේ නැහැ. සිංහලින් අද ඒ පිරිස්සාප කරනවා මේ රටට. උඹලා නිසා අපි මිනි මැරුවා. උඹලා නිසා අද අපිට මේ තත්ත්වේ උදා වුණා. අද උඹලා පිනක් කරනවා අපිට පිනක් දෙන්නේ නැහැ. ආර්ය එහෙම කරන්නේ නැහැ. ඒක නිසා අද පටන් හොඳට අදිස්ථාන කරගන්න මේ යුද්ධේ අභාමේ තැන් වලට වැටිච්ච අන්තිමම සොල්දාදුව සුගතිගාමී වෙනකම් තීන් දෙනේක නතර කරන්න එපා. සතුරු වුණත් කමන්නේ නැහැ, මිතුරු වුණත් කමන්නේ නැහැ. ඒ හැම කෙනෙක්ම දීපත් කරලා පින් හිදුවල පතුරලා දෙන්න. හැම කෙනෙකුටම පින් හිදුවල පතුරලා දෙන්න. අමතක කරන්න එපා ඒක. සාමාන්‍ය වැසියෝද ඔය සීල දෙනවා. ඒ වගේම පින්වලින් මම විශේෂ දෙයක් ඔබට කියන්නේ. අමතක වෙලා තියෙන ඒවා. මේ ත්‍රිපිටකයේ අපිට අහතොඩින් වැළුන්නේ මේ ත්‍රිපිටකයේ පින්වලින් ලෙයි නැහැවිලා ආවේ මාතරේ අල්ලේ විහාරේ මේක ග්‍රන්ථාරූඪ කළාම සොලීට ලොකු වුණාවක් තිබුණා පින්වලින් මේක ජීවිතය. ඇයි අරිහතුන් වහන්සේලා බිහි වෙන්න රට අන්තරණය කරගන්න අමාරුයි. ත්‍රිපිටකයේ පස්සේ දැන්නේ ත්‍රිපිටකයේ පපුවල තුරුල් කරගෙන දුවමේ උන්තම භික්ෂුන් වහන්සේලා ගැන හිතලා බලන්න. ඊතල පාරවල් කාල ඇද වැටෙද්දී ත්‍රිපිටකයේ දීපං කියලා පිට කොන්න කැඩෙනකම් ගහන්න පිට කොන් කුඩු වෙනකම් ගහන්න ඒ දුන්න නිසා තමයි තියෙන්නේ ත්‍රිපිටකයේ අපි අදට පත් වෙලා තියෙන්නේ. එන අපි මේ නිවන් දකින්නේ යන්නේ මහ උත්තරයේ මේ මට්ටෙන් ආපු එකදී. එනං ඒ උත්තරය විහිපත් කර කර උන්වහන්සේලාට තීන් දෙන්න ඕනේ නැද්ද? මේ සම්බුද්ධ සාසනයෙන් එපිට උන්වහන්සේලා යා යුතුනේ. මේ සම්බුද්ධ සාසනය මේක කෙරෙන්නේ. අමතක කරන්න එපා. ආර්ය කියන්නේ කළගුණ සලකන જાතිය. ආර්යෝ කියලා කියන්නේ කළගුණ සලකන જાතියක් හොඳට මතක තියාගන්න. ඒ වගේම පින්වතුනි මේ අනාදිමත් සංසාරකේ ඔබත් තුට්ටු දෙකේ වැඩ කළා. ධර්මයක් අහලා හිටුණාට අහිමිත්තේ නැති කාලේ තමන්ට එක වචනකින් නිඳා කළා කියලා මුළු පවුලම අල්ලලා ගිහින් තියන්නේ සංසාරේ. ඔය ගිහින් තියෙන වෙලාවේ උඹගේ ලේ බොනවා කියලා මැරෙන්න තියෙන නිසා අද පස්සෙන් ඇවිල්ලා ඉන්නවා. මනුස්ස අමනුස්ස සත්ත්ව වේසේ නිවන් දකින්න යන්න දෙන්නේ නැතු ඒකට බාධා කරනවා. පින්වතුනි ඒ අය අභාවී ස්ථානයට වැඩි කවුරු හින්දාද? අපි හින්දා. එහෙනම් අපේ යුතුකමක් තියෙනවා නේද? ඒ අයට මේ පින් හේතුවල පතරවල ඒ අය සුගතිගාමී කරවන්න. ඒකෙන් අපිටත් නිදහස් වෙන්න පුළුවන් නේද? අපි කරපු දහවල් වැඩ නිසා නියෝගුනේ ඒක එහෙම සීමා කරන්නේ. ඒක නිසා තමයි පින්වතුනි මේ පින් විහිදුවන්න පතරවන්නේ. නිකන් ආකාසත්තාදී බුම්මත්තා කියලා විතරක් කියන්නේ නැතුව ඔය සීමු දෙනාම දීපත් කරලා පින් අනුමෝදන් කරන්නේ. ඒ ඔබ ඒ කියනකොට පින්වතුනි මේ චිත්ත කිරණ ධාරාවල ඒ ආගම විහිදුවන්න පතරවන්නේ විහිදුවමින් මේ පින් විහිදුවල පතරවන්නේ. එක පෙරේතෙක් වත් හොදල කියන්න ඕනේ. පරද දූප ජීවි ප්‍රේත කොට්ටාසෙන් එක්කෙනෙක් වත් ඔතන තියන්න ඕනේ. සුගතිගාමී වෙලා දාන්න ඔබට තින් තියෙනවද? ඒ තින් විහිදුවල පතරලා හරි පුංචි කාලේදී වතුර වීදුරුවක් හරි ඔබට දීලා තියෙනවද? ඒක නා මලාට පස්සේ ඔබ දෙන්න තින එයාට ගන්න කැපයි. මේ අන්තමේ විතරක් මේ විතර ගිය අන්තමේ වතුර වීදුරුවක් දීලා තියෙනවද? ඔබ දෙන මේ තින ගන්න කැපයි. එහෙනම් ඔය ඉන්න බොහෝ දෙනෙකුට ඔබගේ තින් දෙන්න පුළුවන්. ඒකට සූදානම් වෙන සිද්ද. හොඳයි එතුනි. පළමුව සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන බදාවෙදී ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මේ ලෝකේ වටා ඒ ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය කරන්නා වූ දේශනා කරන්නා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වලක් පිළිසොල් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි විහිදුවල පතුරු හරින් මේකින් විහිදී පැතිරී යාමෙන් ඒ උත්තරේව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දලේ තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතම නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින්නවා. ඒ වගේම මේකේ මොහොතකට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන වදාරණේ මේ ශ්‍රී සද්ධර්මීය මුක පරම්පරාවෙන් පවත්වගෙන එවිදිලා එදා මාතලේ අනුරේ විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා තමන්ගේ පණ දෙවල කොටගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගත්තා වූ තමන්ගේ දිවි පුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගත්තා වූ ඒ උත්තර වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කේ සිවණක් කිරිසින් පත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ ඒ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආචරණ පිළිදුල පතුල් හරින්නේ කිං මේ දීත ක්‍රියාවෙන් ඒ උත්මයොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතම නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම පින්වතුනි ඔබගේ ආරාධනාව පරිදි මේ ස්ථානයට ආවා වූ දහ දහසක් ලෝක ධාතීන් විසින් ආ වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදී තමන්ගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රශේඛර ප්‍රජාපති ආදී සීලෝදේන් සමුයන් මහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආචරේ ත්‍රිදුල පතුල් හරිනේ පිංගිහි දීත ක්‍රියාවෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයෙන් වැඩි වේවා. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා. බලාපොරොත්තු වන්නා වූ බෝධීන් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙහිදී මොහොතක සිහිපත් කරගන්න තම තමන්ම ජම්මාන්තරගත වන්දිත සියලුම ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරු වරු ඥාති මිත්‍රාදීන් විශේෂයෙන්ම ඒ යුද්ධයේ පවතින කාලෙදී මේ පරිදෝ ගියා වූ ත්‍රිවිධ හමුදාවේ පිරිසත් පොලිසියේ පිරිසත් සාමාන්‍ය වශයෙන් මිතුරු හෝ සතුරු හෝ ඕනෑම කෙනෙක් මේ තියානම් ඒ සිරු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම මේ අන්තරේ විතරක් නෙමෙයි පින්වතුනි මේක කල්ප 91ක් ඇතුළත තමන්ට අම්ම වෙච්ච තාත්තා වෙච්ච ගුරු ඥාති මිත්‍රාදීන් වෙච්ච ඒ සිරු දෙනාව සිහිපත් කරගෙන ඔබ සිරු රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයෙන් පිළිදුල පතුල් හරිනේ පින් මිහිදී පැතිරී යාමෙන් ඒ අයමසේ අභවයේ ස්ථානයේ සිටවන මේ අකමැති දේවා අජරාමර සංඛ්‍යාත නිවෙරින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා තින්න මොලන් කරානි. ඒ වගේම පින්වතුනි මොහොතක සිහිපත් කරගන්න මේක කල්ප 91ක් ඇතුළත තමන්ට තමන් විසින් අවද සාධාරණයට ලක් කරලා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිල්ලා අදෝම මරනවා කපනවා කොටනවා කියාගෙන මනුස්ස වේශයෙන් හෝ අමනුස්ස වේශයෙන් හෝ සත්ව වේශයෙන් හෝ තමන් කෙරෙහි පැමිණිලා තමන් විනාශ කරන්න ආර්ය මාර්ගයට බාධා කමනවන කටයුතු කරනවා නම් මෙහෙල විහාර විනාශ කරන්න බාධා කමනවන නම් අන්නේ සිරි දෙනාම සිල්පත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආචරණ පිළිදෙල පතුල් හරණේ පිංගී දීපතිරි යාමෙන් ඒ අය අමහලේ ස්ථානයේ වත විදේවා අජරාමර සංඛ්‍යාත නිවෙමින් සැනසීම ලබත්වා කියන සාදු කියලා යටින් අනුමෝදන් කරා. ඒ වගේ පින්වදිනේ මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නව පිළිත් විශේෂයෙන්ම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ උදෙසා ගයමණ්ඩ පූජා කළා වූ ඒ සද්ධර්ම ප්‍රචාරයේ උදෙසා තමන් විසින් විහිද මාර්ගයෙන් හරි හම්බ කරගන්නා වූ ධනෙන් පොරසක් පරිත්‍යාග කරන්නා වූ ඒ චිරසිහිපත් කරගන්න. ඒ වගේම සිංහතනි තමන්ගේ ජීවිතය අතර ඉන්නා වූ අම්මා තාත්තා ගුරුවරු දුව දරුවෝ ස්වාමි දරුවන් ස්වාමි දීනියන් තමන් එක එකට රැකී රක්ෂා කරන්නා වූ කිරිස් සේවක සේවිකාවන් ඒ සිරු දෙනාමත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයෙන් පිළිදෙල පතුල් හරිනේ පිංගී දීත ක්‍රියාවෙන් ඒ අයට ග්‍රහපල උපද්‍රව දෝෂාන්දය කාර සිරණ මේ සීල දෝෂාන්දය කාරයන් ගසා දූරින් කොට වේවා. යක්ෂ පේත පිසාද මලගිවල කුම්බාණ්ඩාදිකින් වැඩ පැමිණියාව දෝෂාන්දය කාරයන් තියෙනවනම් ඒ සිල දෝෂාන්දය කාරයන් ගසා දූරින් කොට වේවා. ඇස්වා කටබාහ වහවල් දෙවල් සක සංඛා දෝෂාන්දය කාර තියෙනවනම් ඒ සිල දෝෂාන්දය කාරයන් ගසා දූරින් කොට වේවා. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම අජරාමර සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින්වත් කරන්නේ. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගෙන අද මේ ස්ථානයේ දැවිල සද්ධර්මයේ ශ්‍රවණය කරනද කලින් ආහාරයෙන් පානයෙන් සංස්කරණය වෙලා ලැබුණා වූ සර්වේ ශක්තිය උපයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරනද මාර්ග බල අවබෝධ කරගෙන නැති එහෙමනම් මේ ආහාර පාන සැකස් වෙලා ඇයට අපේ දේ බැවුවම සකස් කරලා ඇලදී සකස් කරලා කුමරු වඹුල්ල ගොයන් කමර පාගෙන ආහාරයක් වශයෙන් පිළිල කරගත්ත කන් අත කට කරලා කටයුතු කළා වූ යම් පිළිසක් ඉන්නවනම් අන්නේ සිදු දෙනාව සිල්පත් කරගෙන අපි සිල් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආදී වීදවල පතුල් හරිනේ පිංහි වීත ක්‍රියාවෙන් ඒ අධ්‍යාපිත අභවී ස්ථානයේ සිල් නොනගේ ගත මෙ දේවා ආවන ජරාත් සංඛ්‍යාත නිවනින් සිහිඹ ලබත්වා කියන සාදු කෙරෙන්නේ සංඛ්‍යාත. ඒ වගේ කුමිනේ මොහොත කර සිහිපත් කරගන්න අද භුමේ ස්ථාන කරදින සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ හීදනේ තින්නින් ආරක්ෂා වෙලා මෙතිමදු වගේන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමිය නිසා. එහෙම නම් මේ ස්ථාන භූමියේ රාජ අයිති කරුවන් මේ ස්ථාන භූමියල වැඩ කරන පිරිස, ඒ වගේම මේ ස්ථාන භූමිය ගැනීම සඳහා මුදලකින් හදලකින් ආධාර කරන පිරිසක් ඉන්නවා නේද? සියලු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම පිටුතුනේ මේ ස්ථාන භූමිය ගොඩනැගීමේ ලාගරුලා ගානි මේ ස්ථාන වලට ගෙනහල්ල බැලලා කළ සකස් කළා වූ යම් දෙනෙක් පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබින් රැස් කරගත් ආ වූ සීමු පුණ්‍ය ගංගා අතුල ගංගා ඒ අපේ දීදල පතුල්හර මේ කෙනෙකි දීත ක්‍රියාවෙන් ඒ යම් කිසි අභෞමික ස්ථානයක ඉන්නවා නම් ඒ අපේ දේවා ආජරාමන සංඛ්‍යාත නිවෙන්නේ සීම ලබත්වා කුල සාදු කරමු. ඒ වගේම පිටුතුනේ මොහොත කර සිහිපත් කරගන්න අද මේ ස්ථානෙට බොහෝ දුර බැහැරෙන් සැගෙනින් නැති මම්මාමත් මනාකර සකස් වෙලා තියෙනවා. යාන වාහන මනාකර සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන ළඟා වුණා අපි. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ කටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කරන අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම සජීවීව මේ ලෝකයේ ඕනෑම කෙනෙකුට මේ වෙලාවේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගෙන තියෙනවා. මේ සීල දේ උදා වෙලා තියෙන විද්‍යාත්මකව සම්බන්ධ පිරිසක් සහ ඒ අයගේ අන්තිම වාසික පිරිසක් ඉතින් ලෝකෙදී දායාද නිසා ඒ දායාද ප්‍රයෝගී කරගෙන නිවන් දකින්න යන ඔබ දෙනකින් ඒ යට අනුමෝදන් වෙන්න කැපයි. එහෙමනම් ඒකින් ඒ අයගේ විදුවන් පතුරවන්නේ පින්වෙහි දීත ක්‍රියාවෙන් මේ අයගේ අංගිති අභව විස්ථානයේ තියෙනවා නම් ඒ නතක දේවා අජරාමන සංඛ්‍යාත නිවෙලින් සැන දීමලවත්වා කියන සාදු එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත ඒ කරගතා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් මේ මිහි මඩව තුළ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ උත්තර අරිහතුන් වහන්සේලා අරිහත්ත්වයෙන් දසා ප්‍රාර්ථනා කරන මොහොතේදී තියෙන සියලුම බාධක දුරු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් දෙවියනි ඒ කරගතා වූ අනන්ත පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුළදී නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියන සාදු කියලා දිනා මොදන් වෙන ඔබ සියලු දෙනාට පෙරවන් සරණයි කියලා.